හොඳයි පිංගතුනි, සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයෙන් ශ්‍රවණය කරන්නට කැමැති දස දහසක් ලෝක ධාතී වෙසෙන් ආ වූ සීලමු දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම ඔබගේ ඉෂ්ටකාමී දෙවිදේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. පැවිදිින් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරල උතුම් වූ මාර්ග ඵලයන්නේ පිහිටන්න කියලා. ඒ වගේම පින්වතුනි, ඔබ නමින් ජම්මාන්තර ගතවන්ට හිදුච්ච සීලම ඥාතීත මිත්‍රාදීන් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. පැවිදිින් සද්ධර්මය ශ්‍රවණය කරල යම්කිසි අභව ස්ථානය කියනවා නම් ඒ අත මිදල සුගත මුත වෙන්න කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා දැතිතුන සියලුම දෙනා මොහොතක් අධිෂ්ඨාන කරන්න. අනාදිමත් සංසාරක ඉඳරෙන ගමනෙදී විවිධාකාරයේ මතිමතාන්තර දරාගෙන ඉඳලා විවිධාකාරයේ දෘෂ්ටිගතවීම් වල ඉදලා ඉඳලා ඒ දෘෂ්ටිගතවීම් වලට වෙනස් ආකාරයකින් ඇහිච්ච සද්ධර්මයක් හෝ ඇහිච්ච යම් කිසි කරුණු කාරණා නිසා ආර්යයන් වහන්සේලාට නිගාවක් වුණා නම් තමන්ගේ අතින් ඒ උත්තම ආර්යයන් වහන්සේලා කමා කර සිටින්න. ඒ වගේම පින්වතුනි, සීලම දෙන අදිස්ථාන කරන්න මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකට මාර්ගඵලයන් පිහිටනවා, මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා සීල දෙන අදිස්ථාන කරන්න. හොඳයි පින්වතුනි, සුළු වශයෙන් යම් කිසි මතක් කිරීම කීපයක් කරන්න. අපේ පින්වත් පිරිස් ලයිලහියේ ආරාම පූජා කටයුතු සඳහා සූදානම් වෙනවා. තමන්ට හැකි ආකාරයකින් ඒවට දායක වෙමින් පවතිනෝ. මුදලින් හදලින් ආධාර කරන පිරිස්, ඒ වගේම මම අහවල් එක දෙන්නම් ආදි වශයෙන් විවිධාකාරයෙන් ඒවට පොරොන්දු වෙලා ඒ උදෙසා කටයුතු කරගෙන යනවා. තව නොබෝ දිනකින් ඒවැ වැඩ කටයුතු ආරම්භ වෙයි. ඒට කලින් සිද්ධ වෙන්න ඕන කටයුතු කරගෙන යනවා සියලුම දෙනා එකතු වෙලා. මම ඔබට ගිය සතියේත් මතක් කළා පින්වතුනි, පින් කිරීම කියන කටයුත්තට එනකොට ඔබ නිර්මාණශීලී වෙන්න, ඔබ ටිකක් හිතලා බලන්න පින කියන එක මම කොහොමද කරන්න කියන එක. රජුරුවන්ට මල් මාල ගොතන පුද්ගලෙක් ඔබ මේ කතාව අහලා ඇති. රජ්ජුරුවන්ට මල් මාල ගොතන්න අරන් ගිය මල් ටික ශාස්ත්‍රුන් වහන්සේ දැකලා ශාස්ත්‍රුන් වහන්සේට පූජ කළා තියෙනවා. නිර්මාණශීලී වුණා. රජ්ජුරුවන්ට පූජ කළා නම් ඒකට අඩමස්සක් හම්බ වෙනවා. රජ්ජුරුවන්ට දුන්නා. හැබැයි රජ්ජුරුවන්ට නොදී මම ශාස්ත්‍රුන් වහන්සේට පූජ කළා. ඒකෙන් මට අප්‍රමාණ පින් හම්බ වෙනවා. ඒකට දඬුවමක් විතර රජ්ජුරුව සමහරට මට හිතගමගේ හිස ගසා දමයි. නමුත් තථාගතයන් වහන්සේ නමකට මල් පූජ කරපු ආනිසංසෙන් අප්‍රමාණ දෙවිමිනිස් සැප සම්පත් ලබන්න පුළුවන්. ආදි වශයෙන් හැඟීම් පහළ කරගෙන නිර්මාණශීලී වුණා. එතකොට පින්වදිනේ මේ වගේ කටයුත්තක් සිද්ධ වෙද්දී මේවැ තියෙනවා නිර්මාණශීලී වෙන වැඩ කටයුතු. ඒක ඔබට හිතලා කරන්න පුළුවන් දේවල්. ඒ දේවල් හිතලා බලන්න. මම ගිය සතියේ එහෙම කිව්වේ පින්වදිනේ, නිකන් මගේ හිතට ආපුවා. මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා. නිර්මාණශීලී වෙලා පිනක් කර ගැනීමේ අවස්ථාව උදා කර. දැන් මං හිතන්නේ ගිය සතිය වෙනකොට ඒ ආරාමයේ උදෙසා හැම කුටියකටම අවශ්‍ය පාපිසි බාර අරන් තියෙනවා. අර ඒ විදිහට පින්වදින තමන්ට මං හිතන්නේ ඔය කර්ටන්ස් ඒව බාර අරන් තියෙනවා. භාවනා කිරීම උදෙසා ඉඳගන්න කුෂන් බාර අරගෙන තියෙනවා. බල නිර්මාණශීලීත්වය තමන්ට ඒක තමයි බලන්න ඕනේ. දෙමාපියෝ ගුරුවරු විසින් තමන්ට යම්කිසි ඥාන ශක්තියක් දීලා තිනවනේ. ඒ ඥාන ශක්තිය ඔස්සේ සිහි කරලා බලන්න මට මොන වගේ දේවල්ද ওই ස්ථානවල කරන්න තියෙන්නේ කියලා. ඔය ඔක්කොම පින්වදනේ අපිට මතක් වෙන්නේ නැහැ. හැමෝටම මතක් වෙන්නේ සමහරවිට ගඩොල් සිමෙන්ති ඒවා වෙන්න පුළුවන්. නමුත් කෙනෙකුට අර වගේ දේවල් මතක් වෙන්න පුළුවන්. පිනට සහභාගී වෙන්නයි තියෙන්නේ. ඉතින් හැකි ආකාරයකින් කරන්න. දැන් මට තව හිතිච්ච එකක් තමයි මේසන් බාස්වරයෙක් දන් දෙනවා. බලන්නකො. තමන්ගේ ගමේ ඉන්න මේසන් බාසුන් නැහැගාවට ගිහිල්ලා කියනවා මාමේ මට මාමගෙන් දවස් 3ක් ඕනේ. මම මාමට ඒකට කියනවා. මං කියන දවස් 3ේ කවදා හරි මම කියන දවස් 3ේ මම මගේ වැඩක් තියෙන මට ඒක කරලා දෙන්න. බලන්නකො මේසන් බාස්වරයෙක් දන් දෙන්න පුළුවන්. දවස් 3කට. ඒකත් ලොකු දෙයක්. හැමදෙස්ම පින්විතින් අර මහා ලොකුවට දන කුේරිය ගැන හිම හිතන්න අවශ්‍යතාවයක් නැහැ. කෙනෙක් ඉන්න පුළුවන් ලොකුවට සල්ලි තියෙන. ඒක නා ලොකුවෙන් ඒක කරයි. සුළු සුළුවෙන් කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ විදිහට පින්විතින් හිතලා කටයුතු කරන්න. ඒ වගේම පින්විතින් තව ලොකු බාරදුර කාර්යයක් තියෙනවා සීළු දෙනාටම කරන්න. ඒක තමයි පින්විතින් මම ඔබට මේට කලිනුත් කිව්වා. මේ පාරමිතා පුරලා මේ විශ්ව ධාතුවට ඇවිදිල්ල මේ විශ්ව ධාතුවේ දෙවි වශයෙන් හෝ බ්‍රහ්ම වශයෙන් හෝ මනුස්ස වශයෙන් හෝ ඉඳගෙන මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නති උදසා කටයුතු කරන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම පින්විතින් ඔය දේව පිරිස බ්‍රහ්ම පිරිස සිහිපත් කරන්න හැම මොහොතකම හැම කෙනෙක්ම මේ වගේ කටයුත්තක් කරගෙන යනකොට ඒ දේව පිරිස්ගේ ඒ දේව පිරිස්වල ආශිර්වාද අවශ්‍ය වෙනවා. ඉතින් ඔබ පින්දහම් කරන වෙලාවට ඒ දේව පිරිස් හට ඒ අයගේ පාරමිතා බලශක්තිය මතක් කළ දෙන්න. ඒ අයට ආරාධනා කරන්න. ජම්බුද්වීපේ මෙහෙම කටයුත්තක් කෙරෙනවා. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා මෙහෙම කටයුත්තක් කෙරෙනවා. මාර්ගඵල ලාභින් බිහි කිරීම උදෙසා මෙහෙම කටයුත්තක් කෙරෙනවා. මහරහත් උත්තමය මේ ලෝකෙ බිහි වෙන්න ඕනේ. ඒ උදෙසා ලොකු විශාල වශයෙන් ලොකු කටයුත්තක් කෙරෙනවා. අන්න ඒකට දැන් ඔබගේ කාර්යයන් සිද්ධ කරන්න ඇවිදින්න. එතකොට පින්විතනේ දෙවියන්ගේ ආරක්ෂාව දෙවියන්ගේ ආශිර්වාදයත් ඒ ස්ථානවලට ලැබෙනවා. ඒ ස්ථාන කටයුතු කරගෙන යනකොට බාධා අඩු වෙනවා. ඒක නිසා පින්විතනේ ඔබ සියලු දෙනාටම පුළුවන් ඒ දේවල් කරන්න. මේවා මේ සල්ලි යන වැඩ නෙමෙයි. ආශිර්වාදය. ඒ වගේම පින්විතනේ නිරන්තරයෙන් විශ්වයට කිරණ විහිදුවලා හරින්නේ. මම ඔබට කිව්වා ආර්ය මෛත්‍රිය පතුරවන්න. සියලු ලෝක සියලු සත්‍යයන්ට මේ නිර්වාණ ශාන්තිය ලැබෙන්න කියලා. පින්වතුනි ශාස්ත්‍රඥ වහන්සේ නමක් ලෝකෙට පහළුනේ නිවන් මඟ දේශනා කරන්න මිසක් වෙන කිසිම දෙයකට නෙමෙයි. අවසාන මාර්ගඵල ලාභිය මේ ජම්බු ද්වීපෙන් අතුරුදහන් වෙච්ච වෙලාවට එතනින් එහාට සම්බුද්ධ ශාසනයක් නැහැ. සම්බුද්ධ ශාසනයේ විනාශය අන්න එතන තියෙන්නේ. ඒව හොඳට ඔළුවට ගන්න. සම්බුද්ධ ශාසනයක් කියලා කියන්නේ පින්වතුනි මාර්ගඵල ලාභිය ඉන්න තැනක්. එතනින් එහාට ආයේ සම්බුද්ධ ශාසනයක් කියලා එකක් නැහැ. එහෙනම් තාම මාර්ගඵල ලාභිය ඉන්නවා. සෝවාන් අය ලක්ෂ ගණක් ඉන්නවා. මේක එහෙම වහලා දාන්න පුළුවන් එකක් නෙමෙයි. මෙතන කොච්චරද සෝවාන්? මේ දහම් න්‍යාය ධර්මයේ අවබෝධ වුණා නම් එතනින් එහාට පින්විතනේ ඒක තමයි කරන්න තියෙන්නේ. ඒ න්‍යාය ධර්මයේ අවබෝධ කරගත්ත කෙනෙක් දන්නවා Tamanට න්‍යාය අවබෝධ වුණාද නැද්ද කියලා. ඒකයි බෝඩ් ගහගෙන දඟලන්න දෙයක් නැහැ. හැබැයි කවුරු හරි කෙනෙකුට හිතුණා නම් මම දැන් න්‍යාය ධර්මයේ අවබෝධ කරන් ඉන්නේ කියලා. එහෙනම් එතනින් එහාට කරන්න ඕන එකත් ඒක නා දැනගන්න. ආ දැන් මං කරගෙන ඉන්නේ දැන් එහෙනම් පැත්තකටලා ඉන්නවා කියලා හිතුවොත් එහෙනම් මොකද්ද වෙන්නේ? ඒකෙදි මෝඩකම. අසූචි වලක ඉඳලා යන්තම් ඔලුවල උඩට උස්සගත්ත විතරයි. දැන් ඉතියා හුස්ම ටිකක් ගන්න. අසූචි ඇඟ පුරා අසූචි වලේ ඉන්නේ. නමුත් හුස්ම ටිකක් ගන්නවා. ඉතින් හුස්ම ටිකක් ගත්තා කියන එක මහලොකු වීර ක්‍රියාවක් නෙමෙයි. ඒකයි මම ඔබට කියන්නේ පිඟුදෙන සෝතාපන්න ඵලය කියන එක මහලොකු වීර ක්‍රියාවක් නෙමෙයි. අරහත්වේ දක්වාම යන්න ඕනේ මේ මග. මග එහෙම නවතින හදන්න එපා කවුරු. දහම් න්‍යාය තේරුණා නම් දහම් න්‍යාය තේරුණේ මොකටද? මොකටද ඔබ පන්ති යන්නේ? ගණන් පන්ති යන්නේ මොකටද? ගණන් හදන්න පුරුදු වෙන්නේ මොකටද? විභාග ලියන්නේ. එහෙනම් ගණන් හදන්න පුළුවන් වුණා දැන් විභාග ලියන්න ඕනේ නැහැ. මම පස්සේ විභාග ලියා ගන්නවා කියලා හිතුවා මොකද වෙන්නේ? මොඩ වැඩනේ. එන න්‍යාය ධර්මයේ අවබෝධ වුණා නම් එතනින් එහාට කරන්න තියෙන මොකද ඒ න්‍යාය ධර්මයේ වඩලා අරහත්ත්වේ සාක්ෂාත් කරගන්න. අරහතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියට අවශ්‍යයි. මේ පුණ්‍ය භූමිය කියලා කිව්වේ පින්විතනේ ලංකාද්වීපේ විතරක් නෙමෙයි මේ ජන්බුද්වීපේට. ඒ වගේම මුළු විශ්වයට. භික්ෂුණීන් වහන්සේ නමක් වෙන්නේ වෙනවා කියලා කියන්නේ පින්විතනේ. මේ මුළු මහත් විශ්වයටම අම්ම කෙනෙක් වෙනවා කියන්නේ. මුළු මහත් විශ්වයට අම්ම කෙනෙක් මෙත්තා සහගතව කටයුතු කරනවා තමන්ගේ දරුවන්ට. මොකද සතර බ්‍රහ්ම විහරණ දිනනවා කියලා කියන්නේ අම්මල සත්තලට. තමන්ගේ දරුවෝ කෙරෙහි මෙත්තා සහගතව කටයුතු කරනවා. කරුණා සහගතව කටයුතු කරනවා. මුදිතා සහගතව කටයුතු කරනවා. මොකුත්ම බැරි නම් උපේක්ෂා සහගතව කටයුතු කරනවා. කර ගන්නව බැරි නම් තමයි උපේක්ෂා සහගතව කටයුතු කරන්නේ අම්ම කෙනෙක්. දැන් ඕකෙනුත් අඳුර ගන්න පුළුවන් පෙකුදින සතර බ්‍රහ්ම විහරණ කියන්නේ මොකද්ද කියලා. දරුවෙක්ගේ සතුට දැකලා ඒකට සතුටු වෙන එක අම්ම කෙනෙකුගේ මුදිතාවද? ඒක අම්ම කෙනෙක් හැමතිස්සෙම කරන එකනේ. කවුද නැද්ද? පුළුවන් තරම් කළලා දීලා දරුවන්ට උන් උඟුල උඩට යන්න යන අම්ම සතුටු ඉති. ඕකේ ආ යමුතුයින් කරන්න දෙයක් තියෙනේ ඕකේ. ඔය අම්මගේ ස්වභාවයනේ. එහෙම නෙමෙයි. මෙත්තාව කියලා කියන්නේ මිතුරුකමක් නෙමෙයි පින්වදනේ. මෙත්තාව කියලා කියන්නේ අම්ම කෙනෙක්ගේ මෙත්තාව කියලා කියන්නේ දරුවත් එක්ක හොඳින් ඉඳගෙන කටයුතු කරනවා. කරුණාවට පත් වෙනවා කියලා කියන්නේ දරුවට යම්කිසි අනතුර, හිරිහැරයක්, හිත කඩා වැටීම ආදී වශයෙන් වුණාම කරුණාව උපදවාගෙන කටයුතු කරන්න පුළුවන් අම්මා කෙනෙක්. ඒ වගේම දඩබ්බර දරුවෝ ඉන්නවා. තල්ලු කළා දාන, ගහන්නේ නැන, කුණු හරපෙන් බයින දෙමාපියන්ට එහෙම දරුවෝ ඉන්නවා. එහෙනම් ඒ අයත් එක්ක මොකද කරන්නේ? මෘදු භවෙන් කටයුතු කරනවා, මුදිතාවෙන්. මෘදු භව පතුරවනවා. දැන් සමහරවිට ඔබට හිතෙන්න පුළුවන් අනේ අර ළමයා අර අම්මට කියන ඒවා. ඒ අම්මා බලන්නකො කොච්චර කළත් ඒ අනේ මගේ පුතේ එහෙම කරන්න එපා කිය කියනවානේ. පන්ට එකක් ගහන්න හිතනවා මට නම් කියලා හිතෙන්නේ නැද්ද? නැවත අම්මට එහෙම හිතෙන්නේ. ඇයි? මෘදු භවෙන් කටයුතු කරන. කොච්චර අර ළමයා කුණු හරප කියාගෙන දමලා තල්ලු කළත් ආයි කියනවානේ පුතේ එහෙම කරන්න එපා පුතේ. කුඩු ගහන දරුවෙක් එහෙම ඉන්න අම්මා කෙනෙක් ගැන දිහි කරලා බලන්න. බැරිම වුණොත් තමයි පිංගුතුනි උපේක්ෂාවට පත් වෙන්නේ. ඒ කියන්නේ ඉතින් අතරලා දැම්ම දැන් ඉතින් ඔබට ඕන එකක් ඔබ කරගනි. මට ඉතින් මෙදිනින් එහාට ඔබට කරන්න බෑ. ඉතින් ඔය ආදි වශයෙන් පිංගුතුනි ඔන්න ඔය අම්මා කෙනෙක් තමන්ගේ දරුවා කෙරෙහි ඔය සතර බ්‍රහ්ම විහරණ පතුරවනෝ වගේ ඔබ සියලු දෙනාටම පුළුවන් මේ ලෝක සත්‍යය කෙරෙහි සියලුම ලෝක සත්‍යය කෙරෙහි සතර බ්‍රහ්ම විහරණේ පතුරවන්න. ඒක තමයි පිංගුතුනි අපි මේ ආර්ය මෛත්‍රිය යනුවෙන් දේශනා කරන්නේ. ඒ ආර්ය මෛත්‍රිය පතුරවල හැරෙනකොට පිංගුතුනි මේ මුළු මහත් ලෝක සත්‍යයට මේ ශාන්තිය පැතිරලා යනවා. ඒක තමයි කෙරෙන්න තියෙන්නේ. හැබැයි මේ එකම එක ශාන්තියයි පිංගුතුනි මේ ලෝකේ තියෙන වෙන ශාන්තියක් නෑ මේ ලෝකේ. එකම එක ශාන්තියයි තියෙන ඒ ශාන්තිය තමයි අමා මහ නිවන. එහෙනම් මේ ලෝකේ ඉන්න හැම සත්වයෙකුටම නිවන ප්‍රාර්ථනා කරන එකයි කරන්නේ. හැම කෙනෙක්ම නිවන් දකින්න. කට ඇරියොත් පිංගුතුනි වචනේ ප්‍රකාශ කරන නිවන් දකින්න ඕනේ ඔබ. හිතින් හිතන්න ඔබ නිවන් දකින්න. මම භාවනා කරනවා, මම දවසට පැය කාලක් ආර්ය මෛත්‍රිය වඩනවා කියලා හිතාගෙන ඒ පැය කාල විතරක් කළා හරියන්නේ නැහැ. විශ්වයට පිට කරන කිරණත් හොඳයි තමයි. නමුත් ඒක පින්වතුනි මෙත්තා ධාතුන් වහන්සේ කියන්නේ මෙත්තා සහගත කාය කර්ම. මෙත්තා සහගත වචී කර්ම. මෙත්තා සහගත මනෝ කර්ම කරන්න කියලා. එහෙනම් මෙත්තා සහගත කාය කර්මයක් තියෙන්නේ ඔනේ. එහෙනම් පින්වතුනි යම් කිසි උත්තමිය පිරිසක් නිවන් දකින්න අරාඳිනවනේ. ඒ උත්තමයන්ට සීළු දේවල් කළා දෙන්නවා. CD එකක් ගිහින් දෙනවා. ලින්ක් එකක් දෙනවා බණ ටිකක් අහන්න. ආරාම විහාරයක් කරන නම් gadol කැටයක් අරන් දෙනවා. මිදුල පොඩ්ඩක් අතු ගාලා දෙනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ මිදුල මම අතු ගන්නම් ඔබ වහන්සේ මේ මොහොතත් භාවනා කරන්න. ස්වාමීනි මම වැසිකිළිය හොදලා ඒ ටික කරන්නම් මම. ඔබ වහන්සේලා ඒකටවත් කාලෙන්න ඉඩම් කරන්න එපා. කඩන ජීවර පූජාව කියන්නේ ඔහොම එකක් නේ මම ඔබට කියලා තියෙනවා. මාස 3 මාසයක් තිස්සේ ස්වාමීන් වහන්සේලාගේ පුළුවන් තරම් දේවල් කරලා දෙනවා මේ ගිහි පිරිස් ගිහිල්ල. ස්වාමීනි ඔබ වහන්සේලා දැන් එළියටවත් එන්න ඕනේ. ඔබ හන්දලා පින්ඩපාති වඩින්න ඕනේ නැහැ. ඒ ටිකත් අපි කරනවා. ආරාම විහාර අතුපතු ගාලේ ඒ ඔක්කොම බල්ල කරන්න තියෙන හැමදේම මාස 3ක් තිස්සේ. ගමේ ඉන්න පිරිස් ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලාට ඒ ඔක්කොම කළා දෙනවා. භික්ෂුන් වහන්සේලා. ආන්නේ ඔක්කොම කළා ඉවරුණාම තමයි පිංගුදින අර වස්තු මාසේ පිරිලා ඉවර. ඊට පස්සේ ජීවරයක් පූජා කරනවා. ඔන්න ඔය කටයුතු තමයි පිංගුදින කර්ණ ජීවර පූජාව කියලා කියන්නේ. නමුත් අද ඕකෙන් ඔප්නෑන් ගිලා තියෙන එකම එක දේ මොකද්ද? අර පෙරහැර. කටින මේ කටින ජීවරේට එහෙම අපහස කරනව නෙමෙයි. මේවා ඉදින් තේරුම් ගන්න ඕනේ පිරිස් තේරුම් ගන්න ඕනේ හරියට. මං හිතනවා හරක් බනහන්නේ නැහැ කියලා. බනහන්නේ මිනිස්සුනේ. කියන එක හරියට තේරුම් ගන්න. එහෙනම් පින්වතුනි දැන් ඊළඟ පාර ඔබ කටිනේ බාර ගන්නවා නම් එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ඊළඟ පාර කටිනේ බාර ගන්නවා නම් ඔබගේ ඔබේ ගම්පලාත. ඒ ගම්පලාත ඉන්න සියලුම දෙනා රැස් කරන්න. රැස් කරලා කටිනේ කියන්නේ මොකද්ද කියලා තේරුම් කරලා දෙන්න. ඒ උත්තම භික්ෂූන් වහන්සේලා සඳහා අවශ්‍ය සියලුම දේවල් සපයන්න. හැමදාම පන්සලට ගිහිල්ලා උදේ හවා නැතුව උන්වහන්සේලාට අවශ්‍ය සියලුම කරුණු කාරණා සිද්ධ කරලා දෙන්න. ඒ ඔක්කොම කරුණු කාරණා 3 මාසයක් තිස්සේ ගමේ පිරිසකට කියලා කරනවා. වස්වසන වික්ෂුන් වහන්සේලා සඳහා. තමහට ඈත ගමකින් ස්වාමීන් වහන්සේ නමකට ආරාධනා කරනවා. අනේ ස්වාමීනි, අපි කරේ අනුකම්පාවෙන් අපේ ගමේ වස්වසන. අපි කරේ අනුකම්පාවෙන් ඇවිදින්න අපේ ගමේ වස්වසන් අපි ඔබ වහන්සේට සියලුම අප උපස්ථාන කරා. 3 මාසයක් තිස්සේ ඒ උත්තමයන් වහන්සේ උදෙසා පින්වතුනි අප උපස්ථාන කරනවා. පොඩි පිනක්ද? ආන්නේ මහා පින තමයි පින්වතුනි කටිනානි සංසය කියලා කියන්නේ. කටිනේ කියලා කියන්නේ. ගමේ ඉන්න මුදුර ගිහිල්ලා කටින පෙරහැර වාර අරගෙන නැට්ටු කණ්ඩායම 5ක් විතරත් අරගෙන අලි දතුන් දෙනෙකුත් දාගෙන තීවරේ අරගෙන ගම් වටේ ගිහිල්ලා ඇවිල්ලා ඒ උත්තම භික්ෂුන් වහන්සේලා උදෙසා පූජා කරන එකට විතරක් නෙමෙයි පින්වතුනි කියන්නේ. ඒ මේ සංස්කෘතිකාංගයක් ඒක. ඒක කරන්න එපා කියලා මම කියන්නේ නැහැ. කරන්න කියලාවත් කරන්න එපා කියලාවත් කියන්නේ නැහැ. මම සංස්කෘතික නිලධාරීතුමා නෙමෙයිනේ. මම ඔබට කියන්නේ පින්වතුනි කටිනේ කියන්නේ මහා ශ්‍රේෂ්ඨ පින්කම. ඒක ඒ විදිහට කරා. එතකොට ඒකෙන් මහත්ඵල මහනිසන්ත ලැබෙනවා. අන්න ඒක තමයි මම කිව්වේ පින්වතුනි මේ දේවල් මෙත්තා සහගත කාය කර්මයන් කරන්න පුළුවන් තරම්, මෙත්තා සහගත වචී කර්මයන් කරන්න පුළුවන් තරම්, ඒ කියන්නේ මිනිස්සුන්ට නිවන් මඟ දෙසන්න සුද්දෙකුට හරි කමන්නේ නිවන් මඟ දෙසන්න. මේ උඹලා නිවන් දකින්න මේ එන්ලයිටන් වෙන්න හරි මොකක් හරි එහෙම කියන්න දෙයක් නැහැ. මේ හේතුඵල සම්බන්ධයේ පොඩ්ඩක් කියන්න. අගේට තේරුම් ගනි. ඔබගේ හිතේ තියෙනනේ මේකත් නිවන් දකින්න ඕනේ කවදා හරි. ඔබ බස් එකේ ගිහිල්ලා බැහැලා මේ රටේ සිරිතක් තියෙනවා බස් එකෙන් බැහැලා යනකොට ඩ්‍රයිවර්ට thank you කියලා යන. මේ රටේ ඉන්න මිනිසුන්ගේ සිරිතක් ඒක. මේ රටට ආපු මිනිස්සු ඒව කරන්නේ නැහැ. නමුත් මේ රටේ ඉන්න මිනිස්සු ගොඩක් ඒක කරනවා. ඔබට පුළුවන් දෙයක් කියාගෙන යන්න හිතින්. හැබැයි මට මෙත් අතන ඉඳලා මෙතනට එන්න උදව් කරපු ඔබට අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම වේවා. හිතින් හිතාගෙන බහිනවා. බලන්න කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා. උදේට ඇවිදිලා බින් එක අරගෙන යන පිරිසට ඔබ ඔය පිරිස හිටියේ නැත්තම්, ඔබ තුමල්ල හිටියේ නැත්තම් කුණු වලින් වැහෙනවා අපිව. අපේ කුණු ඔබ අස් කරන්නේ. එහෙනම් ඔබගේ කුණුත් දිය වේවා. රාග ద్వේෂ මෝහ කුණු දිය වෙලා ගිහිල්ලා ඔබටත් නිර්වාණ ශාන්තියම වේවා කියලා හිතින් ප්‍රාර්ථනා කරන්න. කියන්න එපා තේරෙන්නේ නැන්නේ. හිතින් ප්‍රාර්ථනා කරන්න. පිංගුදින මේ කටයුතු ඔබ විසින් කළ යුතුයි. නැතුව නැත්නම් එහෙම බොරුවක් කරන්නේ අර ගෙදරට වෙලා මේ මං ආර්ය මෛත්‍රී වඩනවා පැය කාලා. ඊළඟට මේ රටේ සිරිතක් තියෙනව නේද වාහනේ පැදගෙන යනකොට. කවුරු හරි කෙනෙක් ඉඩ දීලා ඔබට යන්න දුන්නොත් එහෙම thank you කියලා යන ක්‍රමවේදය. ඔබට පුළුවන් ඒ අයටත් නිවන ප්‍රාර්ථනා කරන්න. හිතින් හැබැයි මේ හැමදේම කරන්න. ඊගොල්ලෝ හැම මොහොතකම ඒවට අදාළව කටයුතු කරන්න. මිනිස්සෙක් නිවන් දකින්නවා කියන එක පිංගුතුනි මහා ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලක්. ඒ හැම කෙනෙකුටම මේ දායාදය උදා කරලා දෙන්න උත්සාහ කරන්න. CD එකක් දෙන්න කියලා කියන්නේ ඒකයි. බණ ටිකක් ඔබට පුළුවන් විදිහට කියන්න. මහා වෙලාවක් නෙමෙයි. සුළු වෙලාවක් ඔබට පුළුවන් විදිහට කියන්න. යමක් තේරුම් කරලා දෙන්න. වැරදි වැඩක් කරන කෙනෙකුට ඒ වැරදි වැඩේ තියෙන දේ තේරුම් කරලා දෙන්න. ඒ වගේ කටයුතු ඔබට කරන්න පුළුවන්. හැබැයි මේ සමාජයේ අධිපු පෙරණේ කාට ගිහින් එහෙම කියන්න එපා මේ අධිපු පෙරණේක නවත්තහන් අද කියලා. එහෙම නෙමෙයි. ඔබ කියන දේ අහන, ඔබට අවනත වෙයි කියලා හිතෙන පිරිස ඉන්න පුළුවන්. මේ කියන ගැඹුරු ධර්ම එහෙම කතා කරන්න යන්න ඕනේ නැහැ. සුළුවෙන් යම් කිසි කරුණු කාරණා කිහිපයක් කියලා දීලා ඒ අයව පින්වතුනි මෙතනින් ගලව ගන්න උත්සාහ කරන්න. මේ මුළු විශ්වයටම පින්වතුනි මේ නිර්වාණ මාර්ගය අවශ්‍යයි. ඒ විශ්වයටම තමයි සාස්ත්‍රුන් වහන්සේ බිහි වුනේ. ඒක නිසා ඔබගේ තියෙන ආශිර්වාදය ගොඩාක් වැදගත් වේ පින්වතුනි. මේ පිරිස සඳහා පිරිස නිවන් දකින. ඒක නිසා මෙත්තා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරන්න පුළුවන් තරම් හැකි උපරිමෙන් කරන්න. මේ දේවල් පින්වතුනි මහා පින්. ඒ වගේම පින්වතුනි මේ දේවල් වලින් ඔබගේ නිවන බොහොම කිට්ටු වෙනවා ඔබට. අවබෝධයෙන් යුක්තව මේ දේවල් කරන්න. මේ ධර්මයේ අහන කිසිම කෙනෙක් ෂෝ එකට වැඩ කරන්න එපා. අපි කවුරුත් පින්වතුනි ෂෝ එකට වැඩ කරන්නේ නැහැ. කිසිම කෙනෙක් ෂෝ එකට වැඩ කරන්න එපා. කවුරු හරි කෙනෙක් දානයක් දෙනවනම් දානේ දුන්න පැත්තකට උනා. අපි තමයි දානේ දුන්නේ. මේ කොහොමද අපි දුන්න දානේ? එහෙම එපා. දානේ දුන්න පින් අනුමෝදන් වුණා, පින් අනුමෝදන් කළා. පැත්තකට උනා. ආයි අපි දුන්න දානේ ගැන ලෝක සත්‍යයා ගැන ලෝක සත්‍යයාට පාරම් බබා ඉන්න එහෙම අවස්ථාවක් කරගන්න එපා. ඕවා පින්වතුනි සෝබන වැඩ. ඕවා නිවනේ කොටස් නෙමෙයි. කළ යුත්ත තමයි ඔබ විසින් කළ යුත්තේ. හැම තිස්සෙම කළ යුත්ත ඔබ විසින් කරන්න. ශ්‍රේෂ්ඨයෙක් වෙන්න. පරම ශ්‍රේෂ්ඨ උත්මය පින්වතුනි කවදාකවත් කරපු දේවල් ගැන පාරම් බබා යන්නේ නැහැ. දෙයක් කළා හිමීට අයින් වුණා. අයින් වෙලා සුපුරුදු පරිදි කටයුතු කරන් ගියා. ආයි දෙයක් කළා ආයි කටයුතු කරන් ගියා. ඒ කටයුතු වලේද මේ ධර්මයේ මෙනෙහි කරන්න. හැබැයි Taman ධර්මයේ මෙනෙහි කරනවා කියලා අල්ලපු ගෙදර එක්කෙනා හැම දන්නවනේ. එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නේද? Taman ධර්මයේ මෙනෙහි කරනවා කියලා අල්ලපු ගෙදර එක්කෙනා දන්නවා, එහා ගෙදර අනිත් එක්කෙනා දන්නවා. පිටිපස්සේ ගෙදරක් දන්නවා, ඉස්සරහා ගෙදරක් දන්නවා. දැන් Taman පිරිත් අහන බව නම් තමහරට දැනගන්න පුළුවන් හතර වටේ ඉන්න අය. උදේ නැගිටලා ඉවරලා මහා සද්දේට පිරිත් දාලා එහෙම එන ඒව දැනගන්න පුළුවන්. හැබැයි Taman ධර්මයේ මෙනෙහි කරනවා කියලා කොහොමද අනිත් අය දැනගන්නේ? එහෙනම් පින්වතුනි ෂෝ එකට නේද වැඩ කරලා තියෙන්නේ? ආ මාත් මෙනෙහි කරන. ඔයත් කරන්නේ මං කරනවා. දවසට පැය 5ක් මං කරනවා. ඔයත් ඉතින් පැය භාගයක්වත් කරන්න. ඔය ඔක්කොම පින්වතුනි ෂෝ එකට. ෂෝ එකේ ඉන්නාට නිවන් දකින්න බෑ. Taman ගැතින් මේ වැරදි වෙන්න පුළුවන්. ඒව අයින් කරලා දාන්න. ඒව අවශ්‍ය නැහැ පින්වතුනි මේ නිවන් මාර්ගයට. ධර්මයේ තේරුම් ගන්න පුළුවන් තරම්. ඔබ ධර්මයේ තේරුම් ගන්න පින්වතුනි ඔබ යට අඩියට යනවා. ඒකේ අය අහන්න දෙයක් නැහැ. වතුර උඩ පාවෙන්නේ මොනවද? ගොමේ බොල් වී නේද? බොල් තමයි. පැලවෙන ඒවා නෙමෙයි වතුර උඩ පාවෙන්නේ. උඩ ගහන්නේ හැමදෙස්සෙම පිඟුදින ඝනත්වයේ අඩු ඒවා. හිස් ඒවා. ඝනත්වයේ අඩුයි කියලා කියන්නේ වැඩි පරිමාවක් හිස්. ඒක නේද ඝනත්වයේ අඩුයි වැඩි කියලා කියන්නේ. ඒකක පරිමාවක තියෙන ස්කන්ධයට තමයි ඝනත්වයේ කියලා කියන්නේ. ලොකු පරිමාවක් තියෙනවා හැබැයි වැඩිපුර තියෙන හිස්. ඒක නිසා මොකද වෙන්නේ? උඩ ගහනවා හැමතිස්සෙම. එහෙනම් උඩ යන්න හදන්න එපා. පරිමාව පොඩි කරගන්න, ස්කන්ධේ වැඩි කරගන්න. ස්කන්ධේ වැඩි කරගෙන පරිමාව අඩු කරගත්තට පස්සේ පින්වතුනි හිමීට පල්ලෙහාට යනවා. එහෙනම් ධර්මයේ පුළුවන් තරම් මෙනෙහි කරන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න මෙනෙහි කරන්න. ඔය දෙකම කරන්න ඕනේ. අපි බණ අහනවා හැමදාම සෙනසුරාදාට බණ අහනවා හැමදාම සෙනසුරාදාට බණ අහනවා. මං වාහනේ යනකොටත් බණ අහා යන්නේ, මං අරහේ යනකොටත් බණ අහා යන්නේ. ඒක හොඳයි. හැබැයි අසූ ධර්මයේ මක් කරන්නත් ඕනේද? මෙනෙහි කරන්න. අසූ ධර්මයේ මෙනෙහි කලේ නැත්තම් පිංගතුනි මාර්ගඵලයන් ලබන්න බෑ. සෝතාපන්න ඵලයේ ලැබෙන්න සද්ධර්ම ශ්‍රවණයත් එක්ක මේ සද්ධර්මයේ මෙනෙහි කිරීමක් කරන්න. ඒකත් කරන්න. සද්ධර්මයේ මෙනෙහි කරන්න. තමන්ගේ ජීවිතයට දාන්න. එතකොට තමයි පිංගුදෙන හරියටම ට්‍රැක් එකට වැටෙන්නේ තමන්. හරියටම ට්‍රැක් එකට වැටෙනවා. එතකම්ම මෙනෙහි කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මේ කටයුතු පිංගුදෙන ෂෝ ඔෆ් එකට යන්නේ නැතුව, තමන් කරන වැඩේ අනිත් අය දැනගන්නේ නැතුව කරගෙන යන්න. යම් අවස්ථාවක් වෙනකන් කරගෙන ගිහිල්ලා එක අවස්ථාවක් එයි නෑ මම දැන් මෙතනින් එහාට මම පැවිදි වෙනවා. ආන්න ඇවිදිලා පැවිදි වෙන්න. ඒක තමයි ඔබට කරන්න තියෙන්නේ. පැවිදි වෙනකොටත් පින්වතුනි ඒ පැවිදි මේ මං විශේෂයෙන් මේ අපේ මේ පැවිදි වෙන්න ඉන්න පිරිස අමතන්න. ඔබ මේ වෙනකොට අනිත් අය අභිවවාගිය වීරයකින් යුක්තව කටයුතු කරන්න අය වෙන්න ඕනේ. දැන් ඉතින් අපි පැවිදි වෙන්න යන්නේ, දැන් ඉතින් පැවිදි වුණාට පස්සේම පුළුවන් මේක කරගන්න කියන හැම ඉන්න එපා. ඔබ අදිස්ථානයක් කළා නම් මම පැවිදි වෙනවා කියලා, එහෙනම් දැන් උපරිම උත්සාහ කරන්න පින්වතුනි මාර්ගඵලයන් සාක්ෂාත් කරන්න. උපරිම උත්සාහ කරන්න, ධර්මය අවබෝධ කරන්න, තව තව අවබෝධ කරන්න උත්සාහ කරන්න. බණ නිතර අහන්නේ එක බණක් ඇතුලේ තියෙනවා පින්වතුනි මේ මුළු නිවන. එකින් එක අරගෙන කරුණු කාරණා මෙනෙහි කරලා බලන්න. එකින් එක අරගෙන කරුණු කාරණා මෙනෙහි කරගෙන යනකොට පින්වතුනි තමන්ට මහා සාගරයක් අවබෝධ වෙනවා. මේ නිවන් දකින්න තියෙන්නේ තමන් තුලින්. අනිත් එකාගේ ඇදේ බල්ල නිවන් දකින්න බෑ. තමන් තුලින් නිවන් දකින්න තියෙන්නේ. තමන්ගේ තියෙන දොස් තමන් දකින්න, තමන්ගේ තියෙන රාග තමන් දකින්න, තමන්ගේ තියෙන ද්වේෂ දකින්න, තමන්ගේ තියෙන මෝහය දකින්න. අනිත් එකාගේ මෙච්චර මෝහයක් තියෙනවා කියලා මම හිතන්න යන්න එපා. නිවන් දකින්න කෙරෙන්නේ පිංගුතුනි තමන් තුලින්, වෙන කවුරුත් තුලින් නෙමෙයි. තමන්ගේ තියෙන අදබුද ටික හොඳට හොයාගන්න. තමන් කෙලින් කෙනෙක්ද කියලා බලන්න. අන්න ඒ තුලින් තමයි මේ නිවන කියන එක සාක්ෂාත් කරගන්නේ. කාගේ හරි අදයක් එහෙම තමන්ට පේනවනේ. එන ඒ කාන්දේම තමන් ඇදයි ගොඩක්. තමන් ඇද වුණොත් තමයි පිංගුතුනි අනිත් අයගේ අද පේන්නේ. ඒක නිසා කිසිම කෙනෙක් අනිත් අයගේ අද හොයන්න යන්න එපා. හැමතිස්සෙම උත්සාහ කරන්න. තමන්ගේ ඇදේ බලාගන්න. තමන් කොච්චර ඇදද? මොකද මේ වෙලාවේ ඔබට ඕනේ තමන්ගේ ඇදේ හදාගන්නද අනිත් අයව කෙලින් කරන්න? තමන්ගේ ඇදේ හදාගන්න. තමන්ගේ ඇදේ හදාගත්ත තරමට අනිත් අයට කියන්න හදාගන්න. දවස් 5ක් අසීපු වුණ මහත්තයෙක් ඉන්න පුළුවන්. ඒ කෙනාට ඕනනම් පුළුවන් දවස් 7ක් අසීපු වුණ මහත්තයට කියන්න දවස් 2ක් අඩු කරාම. දවස් 7ම වුණ එක ඇත්තට හොඳ නැහැ. 5ක් නම් කමක් නැහැ. තමන්ගේ ඇදේ බලන්න ඉස්සෙල්ලා. තමන් ඇද නැත්තම් අන්නේ ඇද නැති කොටස විතරක් කිය. අන්න ඒක නිසා තමයි පින්වතුනි යම් කිසි කෙනෙක් නිවන් දකින්න සූදානමක් නැත්තම්, නිවන කියන්නේ මොකද්ද කියනවත් දන්නේ නැත්තම්, ඒ කෙනා කියන බණ අනිත් අයට තේරෙන්නේ නැත්තේ. හේතුව ඒ කෙනා නිවන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. පොතක තියෙන අකුරු ටිකක් කියෙව්වා කියලා නිවන කියන එක තේරෙන්නේ නැහැ. ඒවා පින්වතුනි ප්‍රත්‍යක්ෂව වැටහෙන්න ඕනේ කරුණු කාරණා. මේ න්‍යාය ධර්මයේ අවබෝධ වෙන්න ඕනේ. ඒක ගිහි වේවා පැවිදි වේවා න්‍යාය ධර්මයයි අවබෝධ වෙන්න ඕනේ. ඇඳුමේ ප්‍රශ්නයක් නැහැ නිවන් දකින්න. න්‍යාය ධර්මයයි මනාකොට අවබෝධ වෙන්න ඕනේ. ඒ න්‍යාය ධර්මය අවබෝධ කරගත්තට පස්සේ පින්වතුනි මේ නිවන් මඟ සකස් කරගන්න පුළුවන් තමයි. එහෙනම් හැමතිස්සෙම උත්සාහ කරන්න තමන් තුලින් දැකලා, තමන්ගේ තියෙන අඩුපාඩු දැකලා, ඒ අඩුපාඩු හදාගන්න. ඒ ඔස්සේ යන්න පින්වතුනි. කොයි මොහොතේ හරි ඔබට මේ මඟ සකස් වෙනවා. හැබැයි මේ කියන දේ කරගෙන යන්න දිගින් දිගට. ඒක හෙට වෙයිද, අනිද්දා වෙයිද, තව අවුරුදු 10කින් වෙයිද, 50කින් වෙයිද, ඊළඟත් බැවේ වෙයිද, නැත්නම් මෛත්‍රී බුදුහාඳුරන්ගේ සාසනෙ වෙන නැත්නම් බුදුවරු පංකොටියක් පහළ වුණාට පස්සේ වෙයිද? ඒක දන්නේ නැහැ. කරන්න තියෙන්නේ මොකද? තමන් විසින් කළ යුත්ත කරගෙන යන්න. ඉතින් මෙන්න මේ කරුණු කාරණා හොඳට ඔළුවේ තියාගෙන පිළිඳින මේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ආදී වශයෙන් මේ මෙත්තා සහගතව කටයුතු කරන්න. නිරන්තරයෙන් පිළිඳින දෙවිවමුන්ට මේ පුණ්‍ය අනුමෝදනාවල් කළා. ඒ අයගේ ආශිර්වාදේ ලබා ගන්න උත්සාහ කරන්නේ මේ කටයුතු සඳහා. මොන බාධකේ ආවත් පිළිඳින මේ බාධක ජය අරගෙන යනවා ඊට පස්සේ මේ ගමන. බාධක එන්න පුළුවන්. මොන බාධකේ ආවත් ඒ බාධක ජය අරගෙන යන වැඩපිළිවෙලක් සකස් වෙනවා. මොකද පින්වතුනි මේ මේ මේ මේ වැඩ කටයුතු වලට විශාල වශයෙන් දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ ආධාර තියෙනවා. ඉතිහාසයේ විසින් බාර දුන්න කර්තව්‍යයන් තමයි පින්වතුනි මේ කෙරෙන්නේ. පෙරුම් පුරාගෙන එනවා කියන්නේ ඔන්න ඕකට. යම් යම් අවස්ථා සඳහා පෙරුම් පුරාගෙන ඇවිදලා මේ ශාසනික උන්නතිය උදෙසා කටයුතු කරා. ඒ තුලින් පින්වතුනි කිසිම කෙනෙකුට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මම ඔබට නිරන්තරයෙන් කියනවා මේ භාවනා මධ්‍යස්ථානයේ, එහෙම නැත්නම් මේ ආරණ්‍ය සේනාසනේ වැඩවසන භික්ෂුන් වහන්සේලාගෙන් බොහෝ පිරිසක්, ඒ කියන්නේ අසනීප නොවිච්ච සහ පොඩි නැති ලොකු පිරිස, ආංගයේ පිරිස් අනිවාර්යයෙන්ම දූතාංග දෙකක් රකින්න. මේවා පින්වතුනි දූතාංග, මේ මහා ශ්‍රේෂ්ඨ උතුමෝ විසින් රකින්න දූතාංග. දූතාංග දෙකක් රකින්න. එකක් තමයි පත්ත පින්ඩිකාංගය. අනිත් එක තමයි ඒකාසනිකාංගය. ද්විතීක භාජනම් පටික්කිපාමි. පත්ත පින්ඩිකංගං සමාදියාමි. නානාසන භෝජනම් පටික්කිපාමි. ඒකාසනිකංගං සමාදියාමි. ආදී වශයෙන් දූතාංග දෙකක් සමාදන් වෙලාමයි ඉන්නේ. ඔය ස්ථානයේ පැවිදිනවා නම් පින්වතුනි සත්තවුරුදු කුමාරේ ඒ උතුමෝ පවා එක දූතාංගයක් රකින්න. ඒ තමයි පත්ත පින්නිකාංගය. එකම එක පාත්‍රයක විතරයි දන් වළඳන්නේ. සියලුම දේ සඳහා භාවිතා කරන්නේ එකම එක පාත්‍රයක් විතරයි. දැන් මේවා කියන්නේ තව පිරිසකට පහර ගහන්න එහෙම නෙමෙයි. මේවා පින්වතුනි දූතාංග. මේවා වෙන් කරලා අඳුන ගන්න ඕනේ. මේකෙන් කවදාකවත් හිතන්න එපා පින්වතුනි අපි මේ දෙවේලක් වළඳන උත්තමයන්ට පහර ගහනවා කියලා. මොනතරම් පහත් මානසිකත්වයකට වැටෙනවද බලන්න එහෙම හිතද්දි. උත්තම ගතිගුණයක් කිව්වහම තව කෙනෙකුට හිතෙනවා නම් එහෙම මේ ඊට වඩා පල්ලෙහායට මේ පහරක් ගැහුවා නේද කියලා. මොනතරම් පහද්ද? එහෙම කිසිම අදහසක් නැහැ. දූතාංග රහිනකොට පින්වතනි ඉක්මනින් අරහත්ත්වයට පත් වෙන ලේසි. ඔතනයි මං කිව්වේ ඔතන ඉඳී රුක්ෂ මූලික උත්තමය. ඔතන ඉඳී පිංවතනී අරහත්වයට පත්වෙනකන් සිරුර දිගේලි කරලා නිදි කරවන්නේ නෑ කියලා දූතාංගයට පත්වෙන උතුම. එහෙම දූතාංග තියෙනවා. සයනය කරන සෙයියාවට අරහත්වයට පත්වෙනකන් මම පත්වෙන්නේ නෑ කියලා හිතාගන්න උත්තමයේ ඉඳී. නිදා ගන්නවා විත්තියකට පිට දීලා. දැන් පුළුවන් ද මහ වෙලාවන් නිදා ගන්න? අන්න ඒකයි මේ දූතාංග තියෙන්නේ. කොන්ද කෙලින් තියාගෙන කොන්ද විත්තියකට හේතු වෙන අපිට කොච්චර නිදා ගන්න පුළුවන්ද? පැය 8ක් 10ක් පැය 24ක්. ඔය ඇඳේ නම් ඉතින් හොඳ නිදා ගන්න පැය 12ක් විතර වුණා නේද? එහෙම උත්තමයේ ඉඳී. දැන් ඒ කියන්නේ මේ ඇඳක සයනය කරන අනිත් උත්තමයන්ට නිගාවක්ද? නෑ. මේ වෙන්නේ පින්වතුනි වීරය වැඩිම. දූතාංග තියෙන්නේ වීරය වඩන්න. ඒක නිසා කවදාවත් හිතන්න එපා. මේ කියන කිසිම දෙයකින් තව කෙනෙකුට නින්දාවක් කරන්නයි මේවා කියන්නේ කියලා. එහෙම නෑ. වැඩි හරියක් ඉන්න උත්තමයන් වහන්සේලා දෙවේලක් වළඳනවා. ඉතින් ඒ උත්තමයන්ට පහර ගන්නවද මේ? එහෙම එකක් නෑ. හැබැයි තුන් වේලක් වළඳුවොත් මොකද වෙන්නේ? අන්න එතන නම් පොඩි දෝෂයක් තියෙනවා. ඉතින් අපි ඒව ගැන කතා කරන්නේවත් නැහැ. අපිට ඒවෙන් ප්‍රශ්නයක් නැහැ. අපි මේ ගමනේ යන්නේ පිංගුදිනේ කාවවත් විවේචනය කරන්න හැම නෙමෙයි. ඒකයි මම ඔබට කියන්නේ කිසිම තැනක කිසිම පුද්ගලයෙක් විවේචනය කරන්න එපා. විවේචනය කරන්න ඕනේ පුද්ගලියෝ දෙන්නයි මේ ලෝකේ ඉන්නේ ඔබට. එක්කෙනෙක් තමයි ඔබ, අනිත් එක්කෙනා තමයි ශාස්ත්‍රුන් වහන්සේ. ඔබ විවේචනය කරන්න ශාස්ත්‍රුන් වහන්සේවත් ඔබවත්. විවේචනය කරනවා කියන්නේ මොකද්ද? විවේචනයක් ලියනවා කියන්නේ මොකද්ද? ඒ චරිතය ගැන හොයා බලනවා. හොයා බල බල ඒක ගැන අදහස් පළ කරනවා. එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේගේ චරිතය ගැන හොයා බල බල අදහස් පහළ කරගන්න. ඒ වගේම ඒ හා සංසන්දනය කරගන්න මොකද්ද? ඔබගේ චරිතය. එච්චර තමයි ඔබට විවේචනය කරන්න පුළුවන්. මෙන්න මේ විවේචනය කරන්න යන්න එපා. මේකත් විවේචනය කරන්නේ තව කෙනෙක් එක්ක නෙමෙයි. Taman තනියෙන් විවේචනය කරන්න. ශාස්ත්‍රුන් වහන්සේ විවේචනය කරගන්න. ශාස්ත්‍රුන් වහන්සේ කොහොමද මේ කටයුතු මෙහෙම කරන්නේ? මගේ ජීවිතේට මෙහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. මගේ ශාස්ත්‍රුන් වහන්සේ හිටියා නම් මොකද්ද මට කියන්නේ ඒකට? ශාස්ත්‍රුන් වහන්සේ හිටියා නම් මොන වගේ උදාහරණයක්ද දෙන්නේ? මොන වගේ අවවාදයක්ද කරන්නේ? ඕන් ඔය දේවල් හිතන්න. හිතලා කටයුතු කරන්න. ප්‍රායෝගිකව පින්වතුනි මේ දේවල් අත්දකින්න. එහෙනම් එක බිංදු මාත්‍රයක්වත් මේ අපි කරන වැඩපිළිවෙල ඉහළ දමා අනිත් එක උතුමෙක්වත් පල්ලෙහා එමනම් දාන්න හදන්න එපා. එහෙම අදහසක් අපේ හිත් තුළ ඇත්තෙම නැහැ. අපේ හිත් තුළ තියෙන්නේ පින්වතුනි භික්ෂූන් වහන්සේලා විතරක් නෙමෙයි, මේ ලෝකෙට මිනිස්සෙක් වශයෙන් ඉපදිලා ඉන්නව නම් යම්කිසි පුද්ගලයෙක් එතන ඉඳලා අකනිට බ්‍රහ්මලෝකෙට යනකම් නිවන් දකින්න හේතු වාසනා තියෙන සියලුම පිරිස් නිවන් දකීවා කියලා තමයි අපගේ ප්‍රාර්ථනාව තියෙන්නේ. ඒක නිසා පිංගුදුනි කිසිම උතුමෙක්ව පල්ලෙහා දෙවීම එහෙම කිසිම හැඟීමක් අපිට නැහැ. කවදාකවත් එහෙම පහත් මට්ටමට වැටෙන්න එපා. පහත් මට්ටමින් හිතන්න යන්නත් එපා කිසිම කෙනෙක්. කිසිම කෙනෙක් කිසිම දෙයක් විවේචනය කරන්න යන්නත් එපා. ඔබ මේ ලෝකෙට ආවේ නිවන් දකින්න මිසක්. ඔබ මේ ලෝකෙට ආවේ අනිත් අය කරන වැරදි හොයලා ඒ අයට දඬුවම් දෙන්න නෙමෙයි. ඔබ ආවේ අනිත් අය වැගන්න වැරදි හොයලා ඒ අයට දඬුවම් දෙන්න නම්. ඉතින් ඔබ හා අපරාධයක් කරගන්න ආපු කෙනෙක් මේ ලෝකෙට. ඒක නිසා පිංගුතුනි තමන්ගේ කටයුත්ත කරගන්න. නිතර ආශිර්වාද කරන්න මේ කටයුතු වලට. ඒ වගේම පිංගුතුනි නිවන් දකින්න යන උතුමන්ට ආශිර්වාද කරන්න. ඒ අයගේ කරදර බාධක දුරු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න හැම මොහොතකම. ඔබ පිං අනුමෝදන් කරන්න. ඒ සියලු විශ්වයට මේ නිදහස් කරලා අරින්න පිංගුතුනි කිරණ. නිදහස් කරලා නිවන් දකින්න යන පිංවතුන්ට තියෙන බාධක දුරු වෙන්න කියලා. නම් දෙසින් ඇවිදින්න පැවිදි වෙන්න. පැවිද්ද කියලා කියන්නේ පිංගුදුන රජකමටත් ඉහළ තියෙන එකක්. අන්න ඒ தත්ත්වෙ උදා වෙන්න ඕනේ. ඒ සියලු දෙනාට පිංගුදුන ඒ தත්ත්වෙ තේරෙන්න පටන් ගන්නවා. මේ කටයුතු ඉදිරියේදී වෙයි. අරහතුන් වහන්සේලා දහස් ගණනින් බිහි වෙද්දී හැමෝගෙම ඇස් පෑදිලා එයි. ඔබ මුලින් උත්සාහ කරන්නේ අරහතුන් වහන්සේට. ඒ බිහි වෙන අරහතුන් වහන්සේ ඔබ වෙන්න උත්සාහ කරන්න. එකිනෙකා නිමි යනවා එතකොට. ඉතින් පුළුවන් ආකාරයෙන් පින්වතුනි මේ කටයුතු සඳහා දායක වෙලා ඒව කරගන්න. ඉතින් මං පටන් ගත්තේ ඒකත් එක්ක ඉවර කරන්න. ඔබ නිර්මාණාත්මක වෙලා ඔබට හිතන ආකාරයෙන් අපේ මහත්තුරුත් එක කටයුතු කරන්න. මේ හදන්නේ පින්වතුනි ඔබගේ ආරාමය. මේ හදන්නේ ඔබට නිවන් දකින්න තැන. මං ඔබට කිව්වා කිසිම කෙනෙක් උත්සාහ කරන්න එපා තමන්ගේ ගෙදර පාන්සු කූලේ දෙන්න. ඒ කිව්වේ ගිහි අඳුමේ ඉඳගෙන මැරෙන්න උත්සාහ කරන්න එපා. වහ වහා ධර්මය අවබෝධ කරගෙන ශාස්ත්‍රුන් වහන්සේගේ මේ චීවරය යම් කාලයකට ණයට ඉල්ලගෙන අරහත්ත්වේ සාක්ෂාත් කරගන්න කොහොම හරි උත්සාහ කරන්න. 65 නකන් ඉන්නත් එපා. ඊට කලින් කොහොම හරි කරගන්න. මම ඔබට කිව්වා මහා ශ්‍රේෂ්ඨිය මේ ලෝකේ ඉන්නවා පිංගුත්. මම ඔබට මේට කලිනුත් කියලා තියෙනවා. රේරුකානේ චන්දවිමල හාමුදුර මහා පොත් ගානක් ලියලා ලොකු සේවාවක් සාසනෙට කරපු උතුමෙක්. උන්වහන්සේ අපවත් වුණාම උන්වහන්සේගේ අවසන් කැමැති පත්‍රයක් ලියලා තමයි උන්වහන්සේ අපවත් වුණේ. එක දවසකට නොවැඩි කාලයක් ශ්‍රී දේහේ තියාගෙන නිකං දරගොඩක ශ්‍රී දේහ ආදාහනය කරන්න ලොකු කොට චිතක ගහලා හැමතැනම සරසලා එහෙම කරණීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා ලොකුවට චිතකයක් ගහලා කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා පින්වතුනි. මේ ලෝකේ ඉන්න පුද්ගලයෝ 3 දෙනෙකුට සක්විති රජුරවන්ට ඊට එහා ගිය මහා ශ්‍රේෂ්ඨයෙක් ඉන්නවා රහතන් වහන්සේ කියලා. ඊටත් එහා ගිය මහා ශ්‍රේෂ්ඨයෙක් ඉන්නවා තථාගතයන් වහන්සේ කියලා. ආන්නේ උත්තමී උදෙසා තමයි ඒව කරන්නේ. ඉතින් එහෙම උත්තම පිරිස ඉන්නවා. එහෙනම් දැන් මෙතනට යන පැවිදි පිරිස් මේ පිරිනුවම් පෑවොත් චිතකයක් දල්වලා කරයි. එහෙම නැත්තම් ආයි මේ තොරන් එහෙනම් තොරන් ගලවන්නේ එහෙම වෙන්නේ නැහැ අයියේ. තොරණක් ගහලම තියන්න වෙන්නේ. හේතුව මොකද්ද? ඇයිදින් 100ක් 150ක් 200ක් පැවිදි වුණාට පස්සේ වයසෙන් වැඩි පිරිස ඉන්නත් පුළුවන් අඩු පිරිස ඉන්නත් පුළුවන්. දැන් වයසට ගිහිල්ලාමද මැරෙන්නේ? එහෙම නැහැ. අඩු වයසෙන් මැරෙන්නත් පුළුවන්. 1000 2000 ඉන්නකොට තොරණ ගහලම තමයි තියන්න වෙන්නේ. පින්වදිනේ මේ තොරන් මම මලාට පස්සේ තොරන් ගහයිද? ඈ? එහෙම ඒ වහන්නේ බා. නිවන් දකින්න උත්සාහ කරන්න. ඔබ නිවන් දැක්කට පස්සේ ඒ ශ්‍රී දේහයේ තුල වැඩ සිටින ධාතුන් වහන්සේලාගේ අවශ්‍යතාවය තියෙන්නේ දිව්‍ය බ්‍රහ්මාදීන්ට සහ මනුස්සයන්ට. ඒ අය ඒවට අදාළ කටයුතු කරගනි. ඔබට තියෙන්නේ වවගමන කෙලවර කරගන්න. ඒ උදෙසා ඔබ අප කැප වෙලා කටයුතු කරන්න. ඒක නිසා තමයි මම ඔබට කියවේ පිඟුතුනි, උපරිම උත්සාහ කරන්න. ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්න. ගිහි ඇඳුමේ ඉන්න කාලයක් තියෙනවා නම් ඒ කාලය තුල උපරිම උත්සාහ කරන්න ධර්මය අවබෝධ කරගන්න. ඒ වගේම යුතුයකම් වකීම් වලින් ඉක්මනට නිදහස වෙන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න ඉක්මනට නිදහස වෙන්න. ඒ ඉක්මනට නිදහස වෙලා මේ කටයුත්ත කරගන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඔබට කැමති පරිදි ඒවට උදව් උපකාර කරලා ඒක කරගන්න. අද දිනන පිංගුතුනි විශේෂ කරුණ. මම ඔබට කිව්වා පිංගුතුනි මේ කාලය ශ්‍රී සම්බුද්ධ සාසනයේ මහා උන්නතියකට එන කාලයක්. එතකොට මේ කාලෙදී විවිධාකාරයෙන් උත්තම පිරිස් පැවිදි වෙන්න බලාගෙන ඉන්නවා. රජවරු සිටවරු පවා මේ ස්ථාන වල ඇවිදලා පැවිදි වෙයි. රජවරු සිටවරු කියලා කියන්නේ කවුද? රාජ්‍ය තාන්ත්‍රික මහා පිරිස් ඇවිදලා මේ ස්ථාන වල පැවිදි වෙයි. ඒ වගේම පිංගුතුනි ජාත සෝතාපන්න ආදී උත්තම පිරිස් ඉන්නවා. ඒ අය පිංගුතුනි මේ ස්ථාන වලට ඇවිදලා පැවිදිලා තමන්ගේ භවගමන කෙලවර කරගනි. ඒකට තමයි පිංගුතුනි මේ මාර්ගය හදන්නේ. ඒකයි මම කියන්නේ මේවට ඉතින් විරුද්ධ වෙන්නේ නැහැ කවුරුත් සාමාන්‍ය. අනේ මම නිවන් දකින්න යන්නේ. නිවන් දකින්න ඔබ? ඔබ කොහෙද නිවන් දකින්නේ? හිතහම් පැත්තකට වෙලා එහෙම එහෙම කියයිද කවුරු හරි? මොකද නිවන් දකින්නවා කියලා මම නිවන් දකින්න යන්නේ කියලා කිව්වට පස්සේ ඒ උත්තමයන්ගෙන් තව අනතුරක් තියනවද කාටවත්? නැහැ නේ. උත්තම මේ පැත්තකට වෙලා තමන්ගේ කටයුත්ත කරගන්න යන්නේ. හැබැයි කෙනෙකුට හිතා ගන්න පුළුවන් මූ නිවන් දැක්කොත් එහෙම අපිට කෙලවෙයි. ඇයි අපි නිවන් දකින්නේ නැහනේ? අන්න එහෙම එහෙම හිතුනොත් මොකද වෙන්නේ? එතකොට නම් ඉතින් අඩන් තේට්ටම් කරන්න හිතේ. ඉතින් එහෙම හිතෙන එකක් නැහැ කියලා මම හිතනවා කිසිම කෙනෙකුට. ඉතින් ඔබගේ නිවන් දකින්න යන ගමන පිංගුතුනි කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. අනිත් එක පිංගුතුනි මේ ආරාම පූජාව කරන වැඩපිළිවෙලේදී අඳුම තරමේ ඒ ගමේ ඉන්න මහත්යෙකුට නෝන කෙනෙකුටවත් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මොකද උත්තම භික්ෂුන් වහන්සේ නම භික්ෂුණීන් වහන්සේ නමක් අඩුම තරමේ පින්ඳ පාතේවත් වඩින්නේ නැහැ නේ ගමට. අඩුම තරමේ පිංගුතුනි ඒ ආරාමෙන් එළියටවත් එන්නේ නැහැ නේ. ඒ උත්තමේ ආරාමය තුළ ඉඳගෙන එයා උත්තමයන්ගේ කටයුත්ත කරගෙන යනවා. ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉන්න පිරිස් දානේ බාර අරන් තියෙනවා. එක දවසේ දාන දෙක තුන තියෙනවා බාර අරගෙන. හැමෝම සහයෝගයෙන් දෙන්නයි තියෙන්නේ දාන. අපේ දවසේ මේක උඹලට දෙනවද එහෙම? එහෙනම් ඉතින් අනේ දන් දෙන්න එපා. ඔය බත් ටිකක් අම්බගෙන කාලා ඉඳී ඒ උත්තමයෝ. කුහක හිතින් යුක්තව දන් දෙන්නේ මා දන් එපා කවුරු. නිවන් දකින්න උතුම විතරයි ඒවට දන් දෙන්න ඕනේ ඇවිදෙල්ල. එහෙනම් පිංගුදෙනි කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නැති තැන්. හයියෙන් සද්දෙට එහෙම මොනව හරි දායිද? එහෙමත් නැහැ. කිසිම දෙයක් නැහැ. ඉතින් ඒක නිසා පිංගුදෙනි මේ ප්‍රදේශවල ඉන්න පුද්ගලයන්ටවත් කිසිම කරදරයක් වෙන්නේ නැහැ කවදා. මේ ස්ථාන නිසා. ඉතින් මේ වගේ ස්ථාන තව තවත් ගොඩ නැගෙන්න ඕනේ. ඉතින් ඉදිරියේදී පිංගුදෙනි මේ ස්ථාන තව තවත් මේ වගේ ස්ථාන ගොඩ නැගෙන දේවල් වලට අපේ පූර්ණ සහයෝගය අපි ලබා දෙන්න. නිවන් දකින උත්මයන්ට නිවන් දකින උතුමෝ තමයි අවශ්‍ය. ඉතින් මේ කාලෙට පින්වතුනි මේ වගේ මේ ශ්‍රේෂ්ඨ යුග පුරුෂය පහළ වෙනකොට මම ඔබට කිව්වා ජාත සෝතාපන්න ආදී පිරිස් පහළ වෙන්න ඕනේ. මේක කෙලවර කරගන්න. පුංචි දරුවෝ පවා පහළ වෙන්න. ඉගෙන මේ පුංචි දරුවෝ ඉන්නවා පින්වතුනි. මම ඔබට ගිය සතියේත් කිව්වා දරුවෙක් ගැන. ඒ වගේම පින්වතුනි යම් ප්‍රමාණයකට මේ ධර්මයේ තේරිච්ච දරුවෝ ඉන්නවා. දැන් අපිට මේ එක කවුරු හරි කෙනෙක් එවලා තියෙනවා. දරුවෙක් විසින් තමන්ගේ අම්මා තාත්තට කරන ධර්ම දේශනාවක්. හත් අවුරුදු වගේ වයස තියෙන, 6 අවුරුදු 7 අවුරුදු වගේ වයස තියෙන දරුවෙක් තමන්ගේ අම්මා තාත්තට කරන කෙටි ධර්ම දේශනාවක්. ඒ දරුවා බොහොම කෙටියෙන් ඒක කියන්නේ. මම ඒ ගැන ඔබට විස්තරයක් කරන්න. ඒ දරුවා කෙටියෙන් කරන දේශනාව මම විස්තර වශයෙන් ඔබට කියලා දෙන්න. ඒ දරුවාට කරන ගෞරවයක් විදිහට මෙන්න මේක ඇහෙනකොටවත් පින්වදින අඩුවතර මේ ඔබට හිතෙන්න ඕනේ. අනේ හත් දෙයියනේ මම මේවා කර කර ඉඳලා හරියන්නේ නැහනේ. මේ සත් අවුරුදු දරුවොත් මේ ධර්මය අවබෝධ කරගන්නවානේ මම මොනවද මේ කරන්නේ. එහෙම හිතෙන්න ඕනේ පින්වදින ඔබට. මම ඔබට ඒක මුලින් මේ දරුවාගේ ධර්ම දේශනාව අහන්න දෙන්න. මුලින්ම අහන්න දරුවාගේ ධර්ම දේශනාව. පහන් තියනවානේ. ඒක ගිනි පත්තු ගන්නානේ. ඉතින් ඊළඟ මම හරි කුලගක් කරියවිල්ල එක නිමෙනානේ. ඉතින් ඒ පහනේ ගිනි ටික එනකොට ඒ හිල්ලා තියනාද? එුණාමද? ඔව්. නෑ. ඉතින් එතන තියනාද? එතනත් නෑ. අන්න ඒක තමයි තියන්නේ. මොකද්ද තියන්නේ කියන්නේ? පින්නම් බෑවා. එහෙම කොහොමද වෙන්නේ? ඒක කොහොමද පිරිනම් පෑමත් එක්ක සම්බන්ධ වෙන්නේ? අයියම්මා ඉතින් පිරිනම් පෑම එතන ඉන්නවද? නැද්ද? නැහැ. එතකොට අනිත් තැන ඉන්නවද? නැහැ. ඉතින් දෙපැත්තේ නැති වුණාම පහනවගෙන ඉතින් කොයි පැත්තෙත් නැති වුණාම ඒක නැහැ. හිතන්නේ? ඈ අපි කොහොමද හිතන්නේ මේ තිබ්බත් එකයි නැත්ත් එකයි කියලා හිතන්නේ කොහොමද? හිතන්නේද? ඉතින් එතකොට අපි දුකකුත් නැහැ මොකද? ඉතින් දුක නැහැනේ අපිට එතකොට. ඇයි දුක නැත්තේ? ඉතින් අපිට හොඳ අවධානයෙන් හිටියොත් ඉතින් අපි හිතලා වැට්ටුවට අපි ඒක පිළිගන්නේ නැහැනේ. ඉතින් එතකොට දුක නැහැ. ආයි කියන්නේ එතකොට චොක්ලට් එක ගැන අපි ආසාවක් ඕනේ එහෙමද? ආසාවක් නැහැ එතකොට අපිට. දරුවෙක් කියන්න උත්සාහ කරනවා කියලා තේරෙන්නේ නැද්ද Tamanට අවබෝධ වෙච්ච දෙයක්? පිංගුදුනි මේ සද්ධර්මයේ අවබෝධ වෙන්න මේ මහා මේ වයසක් ඕනේ නෑ. සත් අවුරුදු දරුවන්ට පවා මහානකම සාස්ත්‍රුන් වහන්සේ අනුදැන වදාරලා තියෙනවා. මම ඔබට කිව්වා සාස්ත්‍රුන් වහන්සේ මහානකම අනුදැන වදාරලා තියෙන්නේ පාත්‍රයට වහන කපුටා වෙලෝ ගන්න පුළුවන්. මම ඔබට කිව්වා ඒ කපුටා මොකද්ද පාත්‍රේ මොකද්ද කියලා. කපුටා කියලා කියන්නේ මොකද්ද? කෑදරේ. කපුටා කියන්නේ ආහාරයට කෑදර සතේ. කෑදරයි කියලා කියන්නේ කෑදේ දරා ගන්න එකට කෑදරය කියලා කියන්නේ. කාපු දේ ඒ තන දරාගෙන එන්නේ පාත්‍රේ. හැබැයි පාත්‍රේ කියලා කියන්නේ මොකද්ද? පාත්‍රේ කියලා කියන්නේ පිංගුදෙනි පින්න පාතේ වඩින වික්ෂුන් වහන්සේ නමකට බත් හම්බ වෙනවා එක ගෙදරක. කිරි හම්බ වෙනවා තව ගෙදරක. අයිස්ක්‍රීම් හම්බ වෙනවා තව ගෙදරක. හකුරු කෑල්ලක් හම්බ වෙනවා තව ගෙදරක. තවත් ඉස්සරහට වැඩියොත් එහෙම මස් ටිකක් හම්බේ තව ගෙදරක. ඔය ඔක්කොම වැටිච්ච පාත්‍රේ. ඔය ඔක්කොම එකට අනාගෙන කන උතුමේ තමයි මේ පාත්‍රයක් පාවිච්චි කරන උත්තමයා. එතකොට පින්වතුනි ආන්න එහෙම අවස්ථාවක ඉන්නේ ඒකත් ඒ වෙලාවේ කාපු එකක් දරා ගන්නව නම් කවුරු හරි. ආන්න ඒකේ නා මේ මහාන ගමන සුදුසු නෑ. මේ රජ්ජුරුවන්ගේ ආහාර නෙමෙයි. අර පාත්‍රේට වැටිච්ච කෑම ටිකක් දරා ගන්නවා නම් එහෙම ආ මේ ගෙදරින් මට මේක හම් වුණා හැමදාම මෙතනින් බින්ද පාති වඩින්න ඕනේ එහෙම කියන එහෙම දරා ගන්නවා නම් අන්න ඒක නා පැවිද්දට සුදුසු නෑ. එහෙමත් ක්‍රමයක් තියෙනවා. එහෙනම් පින්වදින මේ පාත්‍රේට වහපු කපුටාව එලෝ ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ සද්ධර්මයේ අවබෝධ වෙච්ච මේ සද්ධර්මයේ අවබෝධ කරන්න පින්වදින මහා වයසක් කියන්නේ නෑ. සත් අවුරුදු විය කියලා කියන්නේ ඕනේ තරම් පුළුවන් මේ සද්ධර්මයේ අවබෝධ කරගන්න. ඒ කියන්නේ දෙක වසර ළමයෙක් කෙනෙක් ඉන්න පුළුවන් පින්වදින තාම කක්ක දාලා පස්ස පැත්ත හොද ගන්න බෑ. හැබැයි සද්ධර්මයේ තේරෙනවා. එහෙමත් අය ඉන්න පුළුවන්. එහෙනම් මේක මේ දහම් න්‍යාය අවබෝධ කරගන්නයි තියෙන්නේ. එහෙනම් පින්වදින මේක අවබෝධ කරගන්න නැති අය ලැජ්ජ වෙන්න ඕනේ නැද්ද? වයස් මානෙන් ඉන්න අය අපි වැඩි හිටියෝ කියලා ඉන්න අය ලැජ්ජ වෙන්න ඕනේ නැද්ද? ඒකයි මම කියන්නේ පින්වදින මහා ශ්‍රේෂ්ඨිය ලෝකෙට බිහි වෙනවා. මේ උතුම මේ කියන්න උත්සාහ කරනවා. වචන ගැළපිලා එන්නේ නැහැ කියන්න තාම. නමුත් යමක් කියන්න උත්සාහ කරනවා. අරහතුන් වහන්සේ නමකගේ පිරිනිවන් පෑම ගැන කිව්වේ මුල් කොටසේ. පහනක් උපමාවට අරගෙන පහනෙන් ඒ ගින්නක් උපමාවට අරගෙන පින්වතුනි ඔය දේශනාව ශාස්ත්‍රුන් වහන්සේ අග්ගි වජ්ජිකොත්ත පිරිවැජියට දේශනා කරපු දේශනාවක් ඔය කියන්නේ. අග්නි වජ්ජිකොත්ත පිරිවැජිය බුදුහාඳුරන්ගෙන් අහනවා ස්වාමීනි පිරිනමම් පාපු කෙනා මේ ලෝකෙ ඉන්නවද? නැහැ කියන. එහෙනම් අනිත් ලෝකෙ ඉන්නවද? එහෙත් නැහැ කියන. මේ ලෝකෙත් නැති අනිත් ලෝකෙත් නැතිව ඉන්නවද? ඒත් නැහැ කියන. ඕන් ඔය කියන වෙලාවේදී අර පිරිවැජියා කියනවා ශාස්ත්‍රුන් වහන්සේට ඔබ වහන්සේ ගැන මම මිත්‍ර වෙලා නම් බොහොම ගරුත්වයෙන් බණ ඇහුවා. හැබැයි ඔය කියපු කතාව එන්න මට ඔබ වහන්සේ එපා වුණා. ඇයි? මේකේ මේ ලෝකෙ ඉන්නවද? නෑ කිව්වා. කමක් නෑ කියමුකෝ. අනිත් ලෝකෙ ඉන්නවද? ඒත් නෑ කිව්වා. ඒකත් කමක් නෑ කියමුකෝ. එහෙනම් දැන් ඊළඟ එකට අහු වෙන්න එපා මොකක් හරි. ඇයි ඊළඟ එක මොකද්ද කිව්වේ? මේ ලෝකෙත් නැතුව අනිත් ලෝකෙත් නැතුව ඉන්නවද? ඈ? ඒකවත් නෑ කිව්වා. ඊළඟට කිව්ව සාස්තුන් වහන්සේ දේශනා කරනවා නුඹ වගේ අන්‍ය මත දරාගෙන ඉන්න කෙනෙකුට මේක එකමාත් එකපාට තේරෙන්නේ නැහැ. මම මේක උඹට උදාහරණකින් කියන්නම්. ආන්නේ උදාහරණයට මේ දරුව ගත්ත පහනක්. සාස්තුන් වහන්සේ ගින්දර ගොඩක් ගත්තා. සාස්තුන් වහන්සේ කියනවා දැන් ඔබ හිතන්න මෙතන ගිනි ගොඩක් තියෙනවා කියලා. මහා සාරෙට දැල්වෙන ගිනි ගොඩක් තියෙනවා. දැන් මේ ගින්න දැල්විලා ඉවර වෙලා. මේ ගින්න නිවුණා. මේ ගින්දර කොහාටද ගියේ? උතුරු දිහාවට ගියාද? නෑ ස්වාමී. එනම් දකුණට ගියාද? නෑ ස්වාමී. උඩට ගියාද? යටට ගියාද? නෑ ස්වාමී. එනම් කොහෙටද ගියේ? ස්වාමීනි, දර නිසා හටගත්ත ගින්න දර ඉවර වුණාම නිවිල ගියා. ඒක කොහෙටද ගියේ කියලා කියන්න බෑ. ආන් එහෙනම් මේකත් ඔහොම හිතාගන්න. අවිද්‍යා තෘෂ්ණා නිසා හටගත්ත සත්වයා අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය වීම නිසා මක් වෙලා යනවද? නැතිලා යන. කොහාටද ගියේ කියලා කියන්න බෑ. එහෙනම් එහෙත් නැහැ. එහෙ කිව්වේ මොකද්ද? පරලෝකේ. එහෙත් නැහැ. මෙහෙත් නැහැ. එලොවත් නැහැ, මෙලොවත් නැහැ. ওই තැන් දෙකේම පවතින විදිහක් නැහැ. ආන් ඒක තමයි මේ දරුවා විග්‍රහ කළේ. කියා ගන්න බැරි කමක් තිබුණාට මින්විතනේ අවබෝධයක් තියෙනව නේද? එහෙනම් මේ දහම අවබෝධ වෙන්න මහ වයසකට යන්න ඕනේ. ඔබ උත්සාහ කරන්න මේක තේරුම් ගන්න. හේතු නිසා හටගත්ත ඵලයක් පින්විතනේ හේතු නැති වුණාම තොග් ගල නැති වෙනවා. ඒක ආයි මේ කොහෙටද යන්නේ කියලා එහෙම හිතන්න බෑ. දැන් මම ඔබට එදා ලයිටර් එකක් අරගෙන පෙන්නුවා. ලයිටර් එකට ගිනි ගල ගැහුවාම ඒ අදාළ උෂ්ණත්වය හැදෙනවා. ඒකට අදාළව අර බටන් එක ප්‍රෙස් කළාම ගෑස් එක උඩට එනවා. ඔය ඔක්සිජන් උයි ඔය තුන එකතු වුණාට පස්සේ ගින්නක් හටගත්තා. එහෙනම් මේ ගින්න කියන එක මම හටගත්තේ නෑ. මට කවදාක්වත් ගිනි හටගන්නවන්න බෑ. මම මොකද්ද කළේ? හේතු ටික එකතු කළා. හේතු ටික එකතු වෙනකොට පින්වතුනි ඵලයක් හටගන්නවා. දැන් ඒක කොහෙන් හරි ආවද? ඉතින් ආවෙත් නැත්තම් කොහෙට යනවද? ඒත් නෑ. මොකුත් මේ ලෝකේ තියෙන කිසි දෙයක් කොහෙන්වත් එන්නෙත් කොහෙන්වත් යන්නෙත් නැහැ. මොකද්ද වෙන්නේ? හේතු ටිකක් එකතු වුණාම හට ගන්නවා. හේතු ටික නැති වුණාම නැති වෙලා යනවා. එහෙනම් පින්වතුනි මේ සත්වයා කියන කෙනා හේතු ටිකක් තියෙන වෙලාවේ හට ගන්නවා. හේතු ටික නැති වුණාම නැති වෙලා යනවා. එහෙනම් නිර්වාණය කියලා කියන්නේ මොකද්ද? මේ හේතුන්ගෙන් කිහිපයක් නැති කරනවා. හේතුන්ගෙන් කිහිපයක් නැති කළාම හරියට අර දර ටික ඉවර වුණාම කොච්චර ඔක්සිජන් තිබ්බත් කොච්චර රස්නේ තිබ්බත් ගින්න තියෙනවද? නෑ. ඔය ගින්නයි ඔය දර ටිකයි ඔක්සිජනුයි තියෙද්දි වතුර පාරක් එහෙම ගැහුවොත් මොකද වෙන්නේ ඔකට? අර උෂ්ණත්වය නැති කළොත් මොකද වෙන්නේ? ඒත් නිවෙනවා. ඔක්සිජන් ටිකක් නැති කළොත් ඔතන මොකද වෙන්නේ? ඒත් නිවෙනවා. එහෙනම් මේ පටිච්ච සමුප්පාද චක්‍රයේ පින්වතුනි කොයි තැනකින් හරි කඩලා මේ චක්‍රය අයින් කරාන මේ මාලේ කඩලා දැම්මන මොකද වෙන්නේ? ආයි සත්‍යයක් හටගන්නේ නෑ. ඒ සත්‍යය කොහෙටද ගියේ? කොහෙටද ගියේ කියලා කතා කරන්න බෑ. දැන් උදාහරණයක් විදිහට මේ ලයිට් එක. දැන් මෙතන මේ විදුලි ආලෝකයක් තියෙනවනේ. දැන් ලයිට් එක ඕෆ් කළොත් කොහෙටද මේ ලයිට් එක යන්නේ? හිතලා නැද්ද කවදක්වත් ඔබ? අතනින් ස්විච් එක ඕෆ් කරනවා. එතකොට මක් වෙනවද මේ ලයිට් එකට? දැන් මේ ආලෝකයක් දැන් තියෙනවනේ. මේ ආලෝකයට මොකද වෙන්නේ? ඔන්න ඕක තමයි පිටින් තේරුම් ගන්න දෙන මේ භෞතික විද්‍යාවේ නිවන් දකින්න ක්‍රමවේදයක් හදලා දෙන්නත් පුළුවන්. අවබෝධයක් තියෙනවා. මේ විදුලි ආලෝකයක් කියන්නේ මොකද්ද? අපි හිතන්නේ පින්වතුනි මේ ලයිට් එක එකපාරම මේ බල්බ් ටික විසින් එකපාරම ලයිට් කන්දක් දෙනවා කියලා. ආලෝක කන්දක් එවනවා කියලා. එහෙම නැහැ. මේ ලයිට් එකෙන් පින්වතුනි සියුම් සියුම් සියුම් සියුම් චූටි චූටි ආලෝක කදම්බ නිකුත් කරනවා. හරියට වහලෙන් වේගෙන් වතුර බිඳුවක් කෙරෙනවා වගේ. හිතන්නකෝ වහලේ හිලක් තියෙනවා. ටිකක් හයියෙන් වහින වෙලාවට එක තීරුවක් වශයෙන් නැතුව නමුත් එයිට බොහොම කිට්ටුවේ බිඳුව බිඳුව ටක ටක ටක ටක ටක ගාලා වතුර වැටෙන්නේ බිමට. අන්න ඒ වගේ ක්‍රියාවලියක් මේ ලයිට් වලින් කෙරෙන්නේ. තප්පරයකට ලක්ෂ ප්‍රකෝටි ගාණක් සියුම් ආලෝක පුඤ්ජ නිකුත් කරන මේ බල්බ් එකේ. අන්න ඒක තමයි මේ වෙන්නේ. එකපාරට අතනින් නැවැත්තුපු ගමන් මොකද වෙන්නේ? ආයි නිකුත් කිරීමක් නැහැ. නිකුත් කිරීමක් නැත්නම් ලයිට් එකක් තියනවද ආයි? ලයිට් එකක් නැහැ. එහෙනම් ලයිට් කොහෙන් හරි එනවද? ලයිට් කියලා කියන්නේ ආලෝකය. ආලෝකය කොහෙන් හරි එනවද? ආලෝකය කොහෙටවත් යනවද? නැහැ. හේතු ටිකකින් ආලෝකය තියෙනවා. හේතු නැති වෙච්ච ගමන් ආලෝකය නැහැ. ඔන්න ඕක තමයි පින්වතුනි නිවන කියලා කියන්නේ. නිවනට විතරක් නෙමෙයි මේ ලෝකේ තියෙන හැම වස්තුවකම ස්වභාවය ඕක. දැන් මේ මේසේ හදන්න මම මේසයක් ගෙනාවද? මම මේසයක් ගෙනාවේ නැහැ. මම මොකද්ද ගෙනාවේ? ලෑලි ටිහිකුයි ලෑලි ටිකක් තියි යකඩ කෑලි ටිහිකුයි ගෙනාවේ. ওই ටික එකට තියලා ඇන දාලා ගත්තාම මේක මේසෙ උනා. ඇන ටික ගලවල අයින් කළාම ආයි මොකද්ද? ආයිලි. එහෙනම් මේසේ කොහෙන් හරි ආවද? නෑ. මේ මේසේ කොහෙට හරි යනවද? ඒත් නෑ. එන යන එකක් කියන්නේ එහෙනම්. එන යන එකක් කියන්නේ එහෙම තියෙනවනේ. දැන් මෙතන මල් වාසයක් තියෙනවා. දැන් මේකට මල් දැම්ම හින්දා මේක මල් වාසයක වුණානේ. දැන් මට කියන්නකෝ මේ මල් වාසයක කොහෙන් හරි ආවද? දැන් කොහෙට හරි යනවද මේ මල් වාසයක? මං කියන්නේ මේ අරයි යන එකක් ගැන නෙමෙයි, මං කියන එක තේරෙනවා ඇතිනේ. මේකට මල් ටිකක් දැම්මහම මේක මල් වාසයක වුණා. මේකේ මල් ටිකක් ගත්තහම මේක වාසයක වුණා. එහෙනම් මල් වාසයක කොහෙන් හරි ආවද? නෑ, හේතුකින් හටගත්තේ. හේතු ටිකක් එකතු වෙලා හේතුම් පටිච්ච සම්භූතං. මෙන්න මේ න්‍යාය ධර්මයේ මනාකොට තේරුම් ගන්න. හේතුම් පටිච්ච සම්භූතං. හේතු භංගා නිරුජ්ජති. යමක් නිරුද්ධ වෙනවා හේතු භංග වෙච්ච ගම. කොහෙවත් යනව නෙමෙයි. උදා වෙන එක නතර වෙනවා. ඒකයි නිරුද්ධා කියලා කියන්නේ. පිඟුදරේ නිර් උදා වෙනවා. උදා වෙන එක නතර වෙනවා. මේ විදුලිය විදුලිය හරහා මොකද කරන්නේ? ආලෝක පුඤ්ජ ආලෝක අංශු මාත්‍ර උදා කරවනවා. ඒක නිසා දැන් ආලෝකමත් වෙලා තියෙනවා. අතනින් ඕෆ් කරපු ගමන් මොකද වෙන්නේ? උදා වෙන එක නතර වෙනවා. නිර්උදා වෙනවා. එහෙනම් දැන් ඔබ මේ සත්වයේක වශයෙන් උදා කරගන්නවා නේද ආයාසයෙන්? ඔබ මේ සත්වයා උදා කරගන්න වැඩපිළිවෙල ගන්නවා. එහෙනම් මේ උදා කරගන්න වැඩපිළිවෙල ඉන්නකොට නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? නිර්උදා කරනවා. උදා වෙන තැන නතර කරන, ඔෆ් කරන. මොනවද උදා කරන? මේ උදා වීමේ චක්‍රේ මේන් ස්විචස් දෙකක් තියෙනවා. එකක් තමයි මොකද්ද? අවිද්‍යාව. අනිත් ස්විච් එක මොකද්ද? තණ්හා. ඔය ස්විච් එකෙන් මේක ඔෆ් කරනවා. මේ දෙකෙන් ඔෆ් කරපු ගමන් මොකද වෙන්නේ? දැන් උදා වෙන්නේ නැහැ, නිර්උදා වෙලා දැන්. ඔන්න ඕක තමයි පින්විතේ නිර්උදා කියලා කියන්නේ. එහෙනම් නිර්උදා කරා. මේ උදා කරන්නේ මොකක්ද? අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් බැඳිලා රාග ද්වේෂ මෝහ උදා කර කර ඉන්නවා. රාග බව උදා කර ගන්නවා, ද්වේෂ බව උදා කර ගන්නවා, මෝහ බව උදා කර ගන්නවා. ජාතිකය බිහි වෙලා ආයසරයක් කරුණු හට ගන්නවා. මෙන්න මේ චක්‍රයේ තමයි යන්නේ. මේ චක්‍රයේ යනකොට පිංගුතුනි මේක ආයාසකින් ගොඩ නගනවා හැම කෙනෙක්ම. නිර්ුදා කළා. උදා කරන එක නැවැත්තුවා. අරහතුන් වහන්සේ නමක් උදා කරන එක නවත්තනවා. හැබැයි මොකද වෙන්නේ? ජීවිත පැවැත්ම උදෙසා අවශ්‍ය යම් කිසි සංකාරයක් තියෙනවා නම් ඒ සංකාරය විතරක් ගොඩ නැගෙනවා. ඒවා අභිසංකාර කියන ගණයට අයිති වෙන ඒවා නෙමෙයි. ජීවන පැවැත්මට අවශ්‍ය දෙයක් විතරයි කෙරේ. පැවැත්ම සාරයි කියලා පැවැත්මට ඉන්නවා හැම නෙමෙයි. තිරණුවම් පානකම් උන්වහන්සේට කුසට ආහාරක් ඕනේ. අන්නේ කටයුතු ටික කරගන්නවා. එහෙනම් මේ දරුවා මේ කියූපෙකේ පිංගුතුනි පරම ගම්භීර අර්ථයක් තියෙනවා. ඇත්තම කියනවනම් මුළු නිවන මෙතන තියෙනවා. හොඳට අවබෝධයට ගන්න. මේ දහම් කරුණු ටික හරියට ඔබට තේරුණා නම් පිංගුතුනි යම් මොහතක ඔබට ප්‍රත්‍යක්ෂව වැටහෙන්න ගනී. සත්වයේ පුද්ගලයෙක් මෙතන නැහැ කියලා. දැනට ඉතින් කියන හින්දා තමයි අහන්න වෙන්නේ. නමුත් මේ මාර්ගයේ යනකොට ඔබට වැටහෙන්න ගනී ඒක. යම් දවසක පූර්ණ ප්‍රත්‍යක්ෂ වුණා නම් සත්ව පුද්ගල සම්බන්ධයක් මෙතන නැහැ කියලා. ආන් එදාට ඔබ අරහතුන් වහන්සේ නමක්. එහෙනම් අරහතුන් වහන්සේ නමක් මෙතනත් නැහැ, එතනත් නැහැ. එහෙනම් ඔය කොතනවත් පින්වදෙනි මෙතනත් තියෙනවා, එතනත් තියෙනවා කියලා පණවන්න පුළුවන් එකක් නැහැ මේ දෝ. දැන් ඔබ මැරුණහම මොකද වෙන්නේ? ඈ? තව දණක උපදිනවද? ඈ? ඔබ මැරුණහම ඔබ තව දණක උපදිනවද? දැන් ඔක ගැඹුරට ගිහිල්ලා බැලුවොත් එහෙම ඔබ මැරුණහම ඔබ තව දණක උපදිනවද කියලා කිව්වොත් එහෙම එහෙම එකක් වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? හේතු ටිකක් එකතු වෙලා ඵලයක් හැදෙනවා. හැම මොහොතකම වෙන්නේ පින්විතනි හේතු ටිකක් එකතු වෙලා ඵලයක් හැදෙන. හැම මොහොතක් නෑරම හේතු ටිකක් එකතු වෙලා ඵලයක් හැදෙන. මං අත ඉස්සු. මේ මොකද්ද? හේතු ටිකක් එකතු වෙලා ඵලයක් හැදෙන. අත පල්ලෙහා දැම්මා. හේතු ටිකක් එකතු වෙලා ඵලයක් හැදුණා. මෙන්න මේක මනා සිහියෙන් ඉන්න. මෙන්න මේ පිළිබඳ. ඔබ අත උස්සද්දි, අත පද්දද්දි, ඇඟිලි ටික නවද්දි දිගාරින්දි, අතපය හකුලද්දි දිගාරින්දි මනා සිහියෙන් ඉන්න. මොකද්ද සිහියෙන් ඉන්නවා කියන්නේ? මම ඔබට ගිය සතියෙත් කිව්වා මේ දේ කරන්න කියලා. පුළුවන් නම් කරන්න. සතර සතිපට්ඨානයේ සිහිය පිටව ගත්ත කෙනෙක් පරදීන්නේ නැහැ පිංගුතුනි කවදාකවත්. පුළුවන් නම් කරන්න මේ දේ. සතර සතිපට්ඨානයේ සිහිය පිටව ගන්න. මම ඔබට කිව්වා දවස් 10ක් කරන්න, නැත්නම් සති දෙකක් කරලා ඉවරලා මට කියන්න වෙනස. ඒ කාන්තේම වෙනසක් ඔබට වෙන්න ඕනේ. Tamanට පුළුවන් තරම් වෙලා හතර සතිපට්ඨානෙන සිහිය පිහිටවන්න. එතකොට මම ඔබට කිව්වා මේ සිහිය පිහිටවනවා කියන්නේ කරන දේ කරනවා කරනවා කියන එක නෙමෙයි. එහෙමත් එකක් ඇති. මොකද දැන් අපිට මේ පිරිස එක ගැටෙන්න කාලයක් නැහැ. කාට හරි හිතෙනවා නම් එහෙම එකක් තමයි තියෙන්නේ කියලා, ඔව් එහෙම එකක් තියෙනවා ඔබ ඒක කරන්න. නිවන් දකින්න යන ඕනේ පිරිසක් ඉන්නවනම් අපිව විශ්වාස කරගෙන මෙන්න මේ කියන දේ කරන්න. සිහිය පිහිටවන්න. සිහියෙන් ඉන්න. කරන දේ ගැන සිහියෙන් ඉන්න. කරන දේ ගැන සිහියෙන් ඉන්නවා කියන්නේ පිංගතුනි අතක් ඉස්සුවන. මේ අත ඉස්සුනේ කොහොමද කියලා සිහියෙන් ඉන්න. අන්න ඒකයි දකින්න ඕනේ. මේ අත ඉස්සුනේ කොහොමද? මේ නිකන් අතක් ඉස්සුණාද? දෙවියන් වහන්සේ ඉස්සුවාද අත? නෑ. මොකද්ද උනේ කියන එක ගැන සිහියෙන් ඉන්න. මේ අත උස්සනවා කියන්නේ මොකද්ද? අන්න එතකොට Tamanට තේරෙන්න පටන් ගනී හේතුඵල ධර්මතාවයක් මෙතන තියෙන්නේ. මේ අත ඉස්සුණා කියලා කියන්නේ හේතුඵල ධර්මතාවයක්. අරමුණක් ඇවිදින්න. ඒ අරමුණ සංකාර හරහා විඥානයක් ගොඩනගලා ඒ විඥාණයෙන් දීපු ශක්තියකින් ඔක්සිජන් ධාතුවත් කලවම් කරගෙන මොලේ හරහා ඇවිදින්න. ඒ දීපු සිග්නල් එක මොලේ හරහා ඇවිදින්න. ඔක්සිජන් ධාතුවත් සම්බන්ධ කරගෙන මේ අතට ශක්තියක් දීලා මේ අත ඉස්සුවා. ඔන්න ඔය ක්‍රියාදාමය ගැන හොඳට තේරුම් ගන්න. ඇඟිල්ලක් තියෙනවා. මේ ඇඟිල්ල නවනවා. මේ ඇඟිල්ල නැව්වේ කොහොමද කියලා බලන්න. මේ ඇඟිල්ල නවන්න අරමුණක් එන්නේ. ඒ අරමුණේ නිකන් හිතන්න පිඟුතුනේ මේ ඇඟිල්ල නවන්නේ එක විඥානකින් කියලා. එහෙම නෙමෙයි, විඥාන කෝටියක් යනවා මේ ඇඟිල්ල නවන්න. නිකන් හිතන්න එක විඥානකින් මේ ඇඟිල්ල නැවෙනවා කියලා. ඔන්න ඇඟිල්ල තියෙනවා. අරමුණක් එනවා මේ ඇඟිල්ල නවන්න. ඒ අරමුණට අනුව සංකාරයක් හැදෙනවා. ඒ සංකාරයෙන් කරන්නේ හිත හැදීම සඳහා අවශ්‍ය දේවල් එකතු කරලා දෙනවා. ඔන්න සංකාරයක් හදාගත්තා. ඒ සංකාරය නිසා විඥානයක් ගොඩනැගෙනවා. ඒ විඥානයෙන් නාම රූප හරහා මෙන්න කටයුත්තක් සිද්ධ වෙන්න යනවා. දැන් බලන්න මේ වෙනදී. දැන් එහෙනම් අපි ඒ විඥානය ගමු කාය සංකාරයකින් විඥානයක් ගොඩනැගුණාම මෙන්න මේ විඥානයෙන් නිකුත් කරන ශක්තිය. මෙන්න මේ ශක්තියෙන් ඒ ශක්තිය තමයි අර මොලේට යන්නේ. මොලේ කියන්නේ ඇඟේ අයිතිකාරය. මොලේ ඇඟේ අයිතිකාරය. මොලේට විධිවිධාන දෙන්නේ කවුද? විඥානය. විඥානයේ විසින් මොලේට විධානයක් දෙනවා. නවපන්. ඒක කරන්න පින්වතුනි අර විඥානය ඒ නිකුත් කරන හැදෙන වෙලාවේදී ශක්තියක් නිපද වෙනවා. ආන් ඒ ශක්තිය ඔක්සිජන් ධාතුවත් එක්ක සම්බන්ධ වෙලා. ඒකට කියනවා පින්වතුනි චිත්තජ වායෝ ධාතුවක් කියලා. ඒ චිත්තජ වායෝ ධාතුව නිපද වෙලා අන්නේ චිත්තජ වායෝ ධාතුව ඔක්සිජන් ධාතුවත් එක්ක සම්බන්ධ වෙලා ගිහිල්ලා මෙතනට ශක්තිය ඇවිල්ලා මේක නවනවා. මේක හොඳටම බලා ගන්න පුළුවන්. ඔය YouTube එකේ එහෙම තියෙනවා පින්වතුනි. මේවා මේ කපල ඒ හියුමන් ඇනටොමි එක ගැන උගන්වන. මම සමහර මහතුරුන්ට එහෙම පෙන්නුවා මේවා වෙන්නේ කොහොමද කියලා. වෛද්‍යවරයෙක් පෙන්නන ඔක්කොම මේ ඇඟිලි නැවෙන හැටි, අතපය නැවෙන හැටි ඔක්කොම ජර්මන් වෛද්‍යවරයෙක්. ඔන්නම් ඒව ගහලා බලන්න. වෛද්‍යවරු එහෙම ඉන්නවා දැකලා ඇති. මේවා අපි කියන්න දෙයක් නැහැ. එහෙනම් දැන් මොකද වෙන්නේ? මෙන්න මෙතන ඒ ශක්තිය නිපද වෙලා ගියාට පස්සේ යටින් ඇදිලා උඩින් දිග ඇරෙනවා. යටින් ඇදිලා උඩින් දිග ඇරෙනකොට මේක මේ විදිහට නැවෙනවා. ඒ වෛද්‍යවරු ඒවා කරලම පෙන්නනවා. මේ සාස්ත්‍රුන් වහන්සේගේ දහමේ තියෙන දේවල්. ඔබට අස්පන අපිට බලා ගන්න පුළුවන් මේ දේවල් දකිද්දී. එහෙනම් මෙන්න මෙහෙම ක්‍රියාදාමයක් මේ වෙන්නේ. ඔන්න ඕක ගැන සිහියෙන් ඉන්න. දෙවියන් වහන්සේ මැව්වා කියලා ඉන්නේ නැතුව. නැත්තම් මං ඇඟිල්ල නැව්වා කියලා ඉන්නේ නැතුව. දැන් එක විඥානකින් නම් මේ ඇඟිල්ල නැව්වේ. දැන් එහෙනම් ඒ විඥානයේ පාවිච්චි වුණේ මොහොකට විතරද? ඇඟිල්ල නවන්න. දැන් දිගාරින්න ඕන නම් මොකද්ද වෙන්නේ? තව විඥානයක් එන්න ඕනද නැද්ද? එහෙනම් ඔන්න තව විඥානයක් එනවා. ඒ විඥානේ එන්න නිකන් විඥානේ එනවද? නෑ, විඥානය හදන්න ඕන කෙනෙක්. හදනවා කියලා කියන්නේ පුද්ගලයෙක් හදනවා නෙමෙයි. ඒකට හේතු සකස් වෙන්න ඕනේ. ඒකට හේතු සකස් වෙන කෙනෙක්ට තමයි කියන්නේ සංකාරය කියලා. සංකාරයත් නිකන් එන්නේ නෑ. ඒකට මොකක් එන්න ඕනද? අරමුණක් එන්න ඕනේ. අන්න එහෙනම් ඔන්න ධම්ම හේවත් අරමුණක් ආවා. ඒ අරමුණ ආපු ගමන් සංකාරය හැදුණා. සංකාරය හැදිච්ච ගමන් විඥානය හැදුණා. විඥානයත් එක්ක අර ශක්තිය පිට වුණා. ඒ ශක්තිය පිට වෙලා ගිහිල්ලා ආයර ඔක්සිජන් දාසුවත් එක ගිහිල්ලා මොකද උනේ? ඔන්න මේක දිගහැරියා. එහෙනම් දැන් මේක නවන දිගාරින මොහොතේදී වෙච්ච දේ ගැන සිහිපත් කරලා බලන්න. ඔතන කොහේද ඔබ හිටියේ කියලා. ඔය ඔළුවේ හදාගෙන ඉන්න මේ සත්වයා පුද්ගලයා කියන එක කොහේද හිටියේ? එහෙම එකක් නෙමෙයිනේ ඇත්තටම වෙන්නේ. ඇත්තටම වෙන දේ සිහිපත් කරන්න. ඔන්න ඕකට තමයි සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ. ඉස්සරහට ඇවිදගෙන යනකොට මේ ඇවිදගෙන යන බව දැනගන්න කියලා කිව්වහම. ඔය සිංහල පරිවර්තනයේනේ සහ හැමෝගෙම කටේ තියෙන එක නෝය. ගච්ඡත්වං වා ගච්ඡාමීති පජානාති කියලා කියන්නේ. ඇවිදගෙන යනවා නම් ඇවිදගෙන යනවා කියලා හිතන්න කියලා. එහෙම නෙමෙයි. ඇවිදගෙන යනකොට ඇවිදගෙන යනවා කියලා ප්‍රභවයක් ජනිත වෙනවා නේද එතන? ඇවිදගෙන යනවා කියලා සංසිද්ධියක් තියෙනවා නේද? ඔන්න ඔය සංසිද්ධිය ජනනය වෙන්නේ කොහොමද කියලා බලන්න. අන්න ඒක බලන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. කොහොමද ඒ සංසිද්ධිය ජනුනේ? ඔන්න ඔය ගැන මනස සිහියෙන් යුක්තව ඔබට දකින්න පුළුවන් නම් පින්වතුනි, අන්නේ මොහොතේදී ඔබට තේරෙනවා මෙතන සත්වයේ පුද්ගලයේ සම්බන්ධයක් නැහැ. මෙතන තියෙන්නේ මොකද්ද? අරමුණ. දැන් ඔබට මම දෙන්නද අරමුණක්. ඒ අරමුණට අනුව ඔබගේ ඇස් වෙනස් වෙන හැටි ඔබට බලාගත්ත හැකි. කන් වෙනස් වෙන හැටි ඔබට බලාගත්ත හැකි. මූණ වෙනස් වෙන හැටි ඔබට බලාගත්ත හැකි. දැන් මම ගොඩක් දුක හිතෙන එකක් කිව්වොත් එහෙම. දුක හිතෙන අරමුණක් දෙනවා. දැන් මොකද වෙන්නේ? නිකන් කටේ මේ යටතොල යනවා උඩ. නිකන් අර නේද? ඇයි එහෙම වෙන්නේ? ඊළඟට මම කේන්ති යන එකක් කිව්වොත් එහෙම. දැන් මොකද වෙන්නේ? නිකන් මේ දත් ඇඳි දෙක ටිකක් තද වෙනවා එකට. එහෙනම් දැන් ඔබට තේරෙන්නේ නැද්ද පිංගුනේ? දැන් දත් ඇඳි දෙක එකට තද වෙන්නේ එක විඤ්ඤාණකින්න. දැන් හැබැයි මේක මතක තියාගන්න, විඤ්ඤාණ කෝටි ගාණක් පහළ වෙනවා මේ වෙලාවේ. අපි ඒ එච්චර අමාරු වෙන විඤ්ඤාණ අල්ලන්න කිසිම කෙනෙක් විඤ්ඤාණ නම් අල්ලන්න යන්න එපා. හිත පහළ වෙන හැටි, බිඳෙන හැටි දකින්න පුළුවන් එකම උත්තරමයා සාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ දින ඥාන එහෙම පහළ කරගන්න උත්සාහ කරන්න එපා කවුරු. යාන්තමින් නිවන් දකින්න උත්සාහ කරන්න. එහෙනම් හිතක් ඇති වෙලා විඳින්න යන ඔය ටික එහෙම දකින්න උත්සාහ කරන්න එපා. දකින්න තියෙන මොකද්ද? නිකන් වල හිතලා බලන්න. දත් ඇඳි දෙක එකට තද වෙන්නේ එක විඤ්ඤාණකින් නම් ඒ විඤ්ඤාණය මේ ලෝකෙට පහළ වුණේ කොහොමද? මොකද ඒ විඤ්ඤාණය පහළ වෙන්න කලින් කාය සංකාරයක් පහළ වෙන්න ඕනේ. විඤ්ඤාණය නැවති ශක්ති ප්‍රභවය නැගෙන්න ඕනේ. ඒ කාය සංකාරය හරහා විඤ්ඤාණය හැදෙන මොහොතේදී පිංගුතුනි මහා ශක්තියක් නිපද වෙනවා. ඒ ශක්තිය නිපද ඒ ශක්තිය හරහා තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. එහෙනම් දැන් ඒ විඤ්ඤාණය හැදෙන්න නම් අභිසංකාරයක් හෝ සංකාරයක් හැදෙන්න ඕනේ නේද? එහෙම අභිසංකාරයක් හැදුණා නම් ඒ අභිසංකාරය නිකන් හැදෙන්න විදිහක් නැහැනේ. ඒකට අරමුණක් ඕනේ නේද? ඒකනේ මම ඔබට හිනායන අරමුණක් දුන්නහම ඔබගේ මූණ හිනා වෙනවා. එහෙනම් මූණ හිනා වෙන ඉරියව්වට ගේන්න එක විඤ්ඤාණයක් ඕනේ නම් එහෙනම් මූණ ඒ මට්ටමට ගේන්න ශක්තිය දුන්නේ කවුද? අර විඤ්ඤාණය නේද? ඒ විඤ්ඤාණය නිකන් හැදුනද? ඒ විඤ්ඤාණය සංකාරකින් නේද හැදුනේ? ඒ සංකාරයේ නිකන් හැදුනද? නෑ, ඒ සංකාරය හැදුනේ අරමුණකින් නේද? ඒ අර මම කියපු අරමුණ නේද? මම ඔබට දුක හිතන අරමුණක් දුන්නොත් ඒ අරමුණෙන් දුක හිතන සංකාරයක් හැදෙනව නේද? ඒ සංකාරයෙන් මොකද වෙන්නේ? විඤ්ඤාණයක් හදනව නේද? එහෙනම් ඒ විඤ්ඤාණය මොකද වෙන්නේ? ශක්තියක් නිපදවලා මේ කය හසුරවනව නේද? මෙන්න මේක හොඳට තේරුම් ගන්න. මේ වෙන ක්‍රියාදාමය මොකද්ද කියලා. එහෙනම් පින්වතුනි, දැන් ඕකෙන් මොන විඤ්ඤාණයද ඔබ කියන්නේ? දැන් මම විඤ්ඤාණ තුනක් ගැන කිව්වනේ. හැදිච්ච විඤ්ඤාණ જાති තුනක් ගැන මම කිව්වනේ දැන්. ඔය ඔක්කොම මනෝ විඤ්ඤාණ තමයි. මං අහන්නේ ඔය විඤ්ඤාණ තුනෙන් මොකಾದ ඔබ? අඬන එකාද? hina වෙන එකාද? කේන්තිගත් එකාද? දැන් ඔබගේ බිරින්දෑව හෝ ස්වාමි පුරුෂයා හෝ දරුවෙක් හෝ ඔබ කියපු දෙයකට අඬනවා. මේ අඬනකොට ඔබ මොකද කරන්නේ? මොකක් හරි දෙයක් කියනව නේද හිනස්සවන්න? එයා හිනාවෙවි අඬනව නේද ඊට පස්සේ? එහෙම අවස්ථාවල් දැකලා නැද්ද? එහෙම අවස්ථාවල් දැකලා නැද්ද? එහෙනම් එයාව හිනස්සවන්න ඔබ මොකද්ද කරන්නේ? අරමුණක් දෙනව නේද? දැක්කද වෙනස? එතකොට ඔබගේ භාර්යාව කෙනා අඬන කෙනාද හිනා වෙන කෙනාද? කවුදතොට භාරයාව දැ ඔට මේ හොඳ පැහැදිලිය තේරුම් හැබැ මේක දැන් තේරුම් ගත්තර විතරක් මදි. අනාදිම සංසාරහිදර තිවිච්ච කුණු පින්වතුනි මේක තප්පරකින් සලාහර ඉන්න බෑ. ඒහැ කියන්නේ මේක මෙනෙහි කරන්න කියලා. සතර සතිපට්ඨානයේ සිද්ධ විය. දැන් මෙතනින් එහාට වේදනානුපස්සනාව එහෙම කියද්දි ඔබට හොඳට තේරෙයි මේවා. ඒකයි බින්දුද දැන් ඔබට මතක ඇති. මේිට මාස 5කට ඉතර කලින් පටන් ගත්ත මොකක් කියන්නේ? කායානුපස්සනාව කතා කරන්නේ. කායානුපස්සනාව පටන් ගත්තා එතනින් එහාට මොකද්ද කරන්නේ? පඬිත සම්උපාදේ. ඇයි? කායානුපස්සනාව නැත්තම් සතර සතිපට්ඨානය කියන්නේ පඬිත සම්උපාදේ. අන්නේ පටිච්ච සමුප්පාදයේ මනාකොට තේරුම් ගන්නවා. පටිච්ච සමුප්පාදයේ කියන විඥාපත්‍ය සංකාර කියලා යන්නම දෙයක් නැහැ. පටිච්ච සමුප්පාද හේතුන් එකට ගැළපීම. ගැළපිලා බැඳීම. ඔන්න ඕක තමයි වැදගත්ම වචනේ. පටිච්ච. ගැළපිලා බැඳීමෙන් සකස් වෙන සමාන උපත. සමාන පහළ වීම. පටිච්ච සමුප්පාද. එහෙනම් ඒකට අවිජ්ජාපච්චය කියන්නම දෙයක් නැහැ. ඕන එකක් එහෙම තමයි හැදිලා තියෙන්නේ. පටිච්ච සමුප්පන්නයි හේතුඵල ධම. යේ ධම්මා හේතුඵවවා තේසං හේතු තථාගතෝවා. මගේ ශාස්ත්‍රුන් වහන්සේ මෙන්න මෙහෙම වාදයක් දරන්නේ. මේ දේවල් මේ ප්‍රභවයන් ජනිත වෙලා තියෙන්නේ කොහොමද? යේ ධම්මා හේතුඵවවා. හේතු ප්‍රභවයෙන් ජනිත වෙලා තියෙන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හේතු වලින් තමයි ජනිත වෙලා තියෙන්නේ. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ඔන්න ඔතන ඉඳලා තමයි පිංගුදින නිවන් දකින්න වැඩ පිළිවෙල ආරම්භ කරන්න තියෙන්නේ. මෙන්න මේවා සිහි කරන්න. එතකොට දැන් ඔබගේ විරින්දාව අඬන වෙලාවට, හෝ දරුවෙක් අඬන වෙලාවට ඔබ මොකක් හරි විහිළුවක් කරනවා. විහිළුවක් කියන්නේ ඒකට දෙන අරමුණක්. ඒ අරමුණට අනුව සංකාරයක් ගොඩ නැගෙනවා. ඒ සංකාරය ගොඩ නැගුණාම විඥානයක් හැදිලා ඒකට ශක්තියක් දෙනවා. ආන් ඒ ශක්තියෙන් ඊට පස්සේ මේ මම මේ කය ගැන තමයි මේ කතා කරන්නේ, හිත ගැන නෙමෙයි. මේ කය හොල්ලන හැටි මේ කතා කරන්නේ. දැන් මොකද වෙන්නේ? ඕන්න කමුල් දෙක පැත්තට ගිහිල්ලා දත් ටික ඉස්සරහට ඇවිල්ලා ඔන්න hina වෙනවා. ඒ ගමම මොකක් හරි අම්මට තාත්තට බයිනවා. දැන් මොකද කරන්නේ? දැන් දත් මිටි කනවා. එහෙනම් දැන් අරමුණක් නේද මේ හැම එකක්ම කරන්නේ? එහෙනම් පිංගුදෙනි මෙන්න මේ කය කියන්නේ ගැන මන අවධානයෙන් ඉන්න. ඕන එකක් ඕනෙම දෙයක් තමයි අරමුණක් කියන්නේ. ඒ මොහොතේ එන ඕ මෙහෙමයි. හිනස්සවන්න කියලා හිතාගෙන දෙයක් කියන්න පුළුවන්. හැබැයි ඒක hina යන නෙමෙයි, කේන්ති යන්න පුළුවන් යාට ඒකට. ඔව් මේකයි වැඩේ. අදාළ අපි මොනවද දෙන්නේ කියන එක මත කවු මොකුත් රඳාපවතින්නේ නැහැ. සංකාර හදන්න. ඔව් ඒ කියන්නේ මේ සංකාරයේ ගොඩනගන්න මොකද්ද ඕනේ වෙන්නේ? මේ සංකාරයේ හැදෙන්න නම් ධම්මයක් ඕනේ. හේවත් අරමුණක් ඕනේ. ඒ අරමුණ ගන්නේ සංකාරයේ මිසක් දෙනගෙන නෙවෙයි. ඒ කියන්නේ මම ඔබට කියන්නේ මේ ලෝකේ කාවත් ඔබට සතුටු කරන්න බෑ. ඔබට යුතුයකම කරන්න පුළුවන්. මේ ලෝකේ කාවද ඔබට සතුටු කරන්න පුළුවන්? කාව සතුටු කරන්න බෑ. සතුටු වෙන්නේ ඒ පුද්ගලයා. කවුරු හරි ඒ හිත් පරම්පරාවට තමයි තමන්ගේ ඉෂ්ට වෙච්ච දේ වුණා නම් සතුටු වෙන්නේ. ඒ ශක්තිය පාවිච්චි කරනවා. එනර්ජි එකක් අරගෙන එන එනර්ජි එකක් ගොඩ නැගිලා ඒ එනර්ජි එක ශරීරයට විහිදුවලා ගිහිල්ලා ඒ ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. ඔව් මේකයි. එක මෙහෙම හිතන්න. එකක්වත් හිතන්න එපා දෙනවද ගන්නවද කියන එක මත. තියෙන්නේ මොකද්ද? ඔබ දෙයක්, ඒ කියන්නේ පිටින් එකක් එනවා. ඒ එන එක කොයි විදිහට අරමුණු වෙනවද කියන එක ගැන අපිට කියන්න බෑ. ඒකයි මම කියන්නේ මේ ලෝකේ ඉන්න කාටවත් කාවවත් සතුටු කරන්න බෑ. ඒක තියෙන්නේ ඒ කෙනාගේ අරමුණ මත. ඒ කෙනා කොහොමද ඒක ගන්නෙ? එහෙමත් පුළුවන්. ඔව්. අන්න හරි. අන්න එහෙමත් වෙන්නේ. ඒක තමයි වැඩිපුරම ගන්න තියෙන්නේ. ඒ කියන්නේ අරමුණක් විදියට එන්නේ ඇහෙන් වෙන්න පුළුවන්. මොකද හේතුව පින්විතුනි, දැන් මේක කම්පියුටර් එකක්. කම්පියුටර් එකකට ඇතුළට ගන්න එකක් තියෙනවා, පිටර දෙන එකක් තියෙනවා. ඇතුළට ගන්න එකට කියනවා ස්කෑනර් එක කියලා. ස්කෑන් කළාට පස්සේ ඒක ඇතුළට ගන්නවා. මයික් එකක් ගහලා ශබ්ද ඇතුළට ගන්න පුළුවන්. ස්කෑන් කළා රූප ඇතුළට ගන්න පුළුවන්. කැමරා එකක් ගහලා වීඩියෝ එකක් ඇතුළට ගන්න පුළුවන්. පිටර දෙන්නේ printer එකෙන් පිටට දෙනවා. ඊළඟට speaker එකෙන් එළියට දෙනවා. TV එකකට ගහලා ඕනනම් නැත්තම් ඒකෙම තියෙන මේ monitor එක නේද ඒකට කියන්නේ. monitor එකෙන්. එහෙම නැත්තම් TV එකකට ගහලා TV එකෙන් එළියට දෙනවා. ඇතුළට ගන්න ටිකක් තියෙනවා, එළියට දෙන ටිකක් තියෙනවා. එහෙනම් මේකෙත් ඇතුළට ගන්න තැන් තියෙනවා හයක්. හයක් කිව්වට පහක් තියෙනවා විශේෂයෙන්. ඇතුළට ගන්න. අනිත් එකයි ඉතින් ඇතුළෙම තියෙන ඒවානේ ගන්න. එළිය තියෙන ඒවා ඇතුළට ගන්න විදි පහක් තියෙනවානේ. ඔය පහෙන් ඕනේ විදිහ. දැන් නෝන අඬන වෙලාවට මහත්තයාට පුළුවන් මොකද්ද? කට පොඩ්ඩක් ඇද කරලා පෙන්න. එක වචනයක්වත් පිටකලේ නෑ. කට පොඩ්ඩක් ඇද කරලා. එතකොට මොකද වෙන්නේ? රූපයෙන් නේද ආවේ ඒක. එහෙනම් දැන් ඒ ඒ ඒ ඒ කියපු ධම්මය හෙවත් ඒ කියපු අරමුණ ආවේ කොහොමද? රූපයෙන්. ඇහෙන්. ඇහැ නිසා ගත්ත රූපෙකින් තමයි ඒක ආවේ. එතන ඒ රූපය හිතන බලන්නකෝ. දැන් නෝනව මේ නෝන අඬන හිඳ නෝනව සතුටු නැත්නම් දරුවෝ නැත්නම් නෝන කියලා ගමුකෝ. නෝන අඬන හිඳ නෝනව සතුටු කරන්න මහත්තයා කට පොඩ්ඩක් ඇද කළා. හැබැයි මහත්තයාට අමතක වුණා. නෝනගේ තාත්තා මැරුණේ අන්ධභාගේ හැදිලා. ඒ අන්ධභාගේ හැදිච්ච වෙලාවේ කට ඇද වෙලා තමයි මැරුණේ. දැන් මොකද වෙන්නේ? ගත් නෝන දෙනව නේද අනිත් පැතරන්න පොළුපාරත් මහත්තයාට. හැබැයි මහත්යට ඕනේ කම දීපෙ මොකද්ද? සතුටු කරන්න. හැබැයි අරමුණක් නම් ගියා. يعني කෙනෙක් දෙයක් දුන්නා. يعني මොකක් හරි දෙයක් දුන්නා. නමුත් ප්‍රශ්නේ උනේ මොකද්ද? ඒ අරමුණ කොහොම ගන්නවද කියන එක කණිත් කෙනාට තීරණය කරන්න බෑ. දැන් ඔබගේ පෞලි ප්‍රශ්න ඇතිවිලා නැද්ද? ඒකයි කියන්නේ නිවන් දකින්න තමන් තුලේ. මේ දේවල් අවබෝධ කරගන්න තමන් තුලේ. තමන් මේ හොඳින් දෙයක් කියනවා. හැබැයි ඒ කියන දේ කණිත් එක්ක නාගන්නේ වැරදියට. එහෙම වෙන්න පුළුවන් ඕනේ තරම්. හේතුඵල මොනවා ගන්නවද කියන එක තීරණය කරන්න පුළුවන්. ඔබ සල්ලි ටිකක් දෙනවා. නැත හිතන්න ඔබ ඇඳුම් ටිකක් දෙනවා කාට. ඈ ඔබ ඇඳුම් ටිකක් ගන්නවා. ඉතින් ඇඳුම් ටික අරගෙන දැන් ඔබට මේ අපි හිතමු ඔබ කේට්ටු වෙලා හරි මහත් වෙලා හරි දැන් ඉතින් අඳින්න බෑ. දැන් මොකද කරන්නේ? ඒ ටික කාට හරි දෙනවා. එතකොට කෙනෙක් බොහොම සතුටින් ඔබ බාර ගන්නත් පුළුවන්. කෙනෙක් ඒකත් එක්ක ගැටෙන්නත් පුළුවන්. එහෙම වෙලා නැද්ද ජීවිතවල? දැන් ඔබ විශේෂයෙන් ලංකාවට එහෙම ඇඳුම් අරයි යද්දි ටිකක් කන්සර්න් කරන්නේ නැද්ද ඒක? ආපෝ ඒ වලන්ට නම් දෙන්න එපා මේ අම්මෝ මේ ලෝකේ නැතිව ආගන්න වෙන්නේ ඈ. එහෙම එහෙම හිතෙන්නේ නැද්ද? එහෙම ඔබ කියලා නැද්ද මේ දේ ජීවිතේ සාමාන්‍ය දේවල්. කෑම ටිකක් දෙන්න ගියා. කෑම එකක් හදලා දැන් ඉතින් බොහොම හොඳට හදලා. හදලි ඉවරලා වෙන කෙනෙකුට දෙන්න යනවා. ඒ දෙනකොට බැනුම් අහගෙන තමයි එන්නේ වෙන සමහර වෙලාවට. ඉතින් ඔබ දෙන්න තමයි ගියේ. නමුත් ඒ අරමුණ කොහොමද එන්නේ කියන එක පින්වතුනි ඔබට තීරණය කරන්න බෑ. විවිධාකාරයෙන් සංඥා ගන්නවා පිරිස්. විවිධාකාරයේ දෘෂ්ටිවල තමයි ඉන්නේ. ඔය ඔක්කොම ගැළපිරා ඉන්නවනේ මොකටද? ඔය ඔබට ඕන එක කෙරෙන්න. අන්න ඒක නිසා තමයි කියන්නේ කවදාක්වත් තව කෙනෙක්ව සතුටු කරන්න උත්සාහ කරන්න එපා. ඒක වෙන්නේ නෑ. කල යුද්ධ කරන්න. ගිනි ඇවිලුනොත් ඉතින් කරන්න දෙයක් නෑ. කල යුද්ධ තමයි කලේ. ගින්න නිවුනොත් හොඳයි. පොඩ්ඩක් මූණ ඇද කරලා පෙන්නන්න. හැබැයි ඒක හොඳට ගත්තොත් ඒක එතනින් ඉවරයි. නවකට ගත්තොත් ඉතින් තව ගින්න ඇවිදිනවා දිගින් දිගට. තාත්තරත් ඇද කළා මං යනවා ගෙදර ආයි මං ඉන්නේ ඔබත් එක්ක කියලා එහෙම දුව නෝන මහත්තයා පැල්ල යන්න පුළුවන් ඊට පස්සේ. එහෙම ඒවත් වෙන්න පුළුවන්. අන්න ඒකයි කියන්නේ පිඟුද. එහෙනම් ඔන්න හැබැයි මොකක් වුණත් අරමුණක් තමයි එන්න ඕනේ. ඒ අරමුණ ඔබ දෙන අරමුණ යාට ඉන්නේවා කියලා එහෙම හිතන්න බෑ. ඒකයි කියන්නේ මේ විදිහට මේ හේතුන්ගෙන් හටගත්ත ක්‍රමවේදයක් මේ තියෙන්නේ. අද ඔබ සතුටින් ඉන්නවා කියලා කියනවනම් ඒ සතුට කියන්නේ හේතුවක ඵලයක්. අන්න ඒකයි විගදිනේ අනිත්‍යයි කියලා කිව්වේ. හේතුවක ඵලයක් මේ තියෙන්නේ. විඥානික බලාපොරොත්තු මත මේවා තියන්න බෑ. අද ඔබගේ දරුවා බොහොම සතුටින් ඉන්නවා කියලා අම්මා සතුටු වෙනවා. මේ හේතුවක ඵලයක් ගැනනේ සතුටු වෙන්නේ. හේතුවක ඵලයක් මත නෙමේ මේ විඥානික බලාපොරොත්තුවක් තියන් ඉන්නේ. ඔක කොයි මෙලහයි මොනෝ වේද? එක හේතුවක් වෙනස් වෙච්ච ගමන් අර ඔක්කොම වෙනස් වෙලා යනවා. අකුරක් තියෙනවා වචන වචනයක් තියෙනවා අකුරු 10ක විතර. ඕකේ එක අකුරක් එහාට මෙහාට වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අර මුළු වචනේම කියන අදහස වෙනස් වෙනව නේද? අන්න එහෙම ස්වභාවයක් ජීවිතේ තියෙන්නේ. මේ පුංචි හේතුවක් වෙනස් වුණා නම් පින්වදිනේ ඔක්කොම ටික වෙනස් වෙලා යනවා තනිකරම. ඔක්කොම ටික වෙනස්. දැන් අනාගත බලාපොරොත්තු තියාගන්නව නේද මිනිස්සු? මම මේකෙන් පස්සේ මේක කරනවා, මේකෙන් පස්සේ මේක කරනවා, මේකෙන් පස්සේ මේක කරනවා, මේකෙන් පස්සේ මේක කරනවා කිය කිය දැන් මේ අවුරුදු 5කට plan කළා. ඔව් කඩාවැටෙන්න යන්නේ කොච්චර කාලයක්ද? තප්පරයක්වත් යන්නේ නේද? ඇයි A වලින් B ට යනවා, B වලින් C ට යනවා, C වලින් D ට යනවා කියලා හිතාගත්තා නේද? දැන් D ට අනේක සිද්ධ වෙන්න නම් ඔය පිළිවෙලින් යන්න ඕනේ නේද? A වලින් B ට ගිහිල්ලා B වලින් F ට ගියොත් එහෙම මොකද වෙන්නේ? එතනින් එහාට දිවිච්ච ඔක්කොම ඉවරයි නේද? බ්‍රාං ගාලා කඩාවැටෙනවා. ඉතින් ඒ ගැන බලාපොරොත්තුෙන් හිටපණිතාට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඉතින් අපි ආරාමයක් ගොඩනගාගෙන පැවිද්දට යන්න බලාගෙන ඉන්නවා. සියලු පිරිස. හරිද? ඔන්න ඒකේ කවුරු හරි බාර ගන්නවා ඔය ආරාමයේ තියෙන සියලුම කුටි මං ගහලා දෙනවා කියලා. දැන් එතකොට සියලු දෙනා දැන් බලාපොරොත්තු ඉන්නව මොකද්ද? ඒ මහත්යා නැත්තම් ඒ නෝනා. මේ මහත්යා නැත්තම් ඒ නෝනා දැන් කුටි ටික ඔක්කොම ගහලා දෙයි කියලා. ඔය බලාපොරොත්තු මත තමයි දැන් ඉන්නේ. දැන් ඉන්නකොට. දැන් එතකොට ඒ කවුරු හරි කෙනා හිතාගෙන ඉන්නා මම මේකෙන් මම දැන් මෙහෙම කිව්වා. මං කිව්වේ මොකද්ද? දැන් මං හැමදාම ස්විප් ගන්නවා. මේ ස්විප් එකෙන් මේක මං හෙට ගන්න ස්විප් එකෙන් පවුන් 100ක් හැදෙනවා. ඒ 100ම දාලා මං තව ස්විප් මේ 100ක් ගන්නවා. ඒකෙන් තව මට එතකොට පවුන් 400ක් හැදෙනවා. ආදී වශයෙන් නම් හිතාගෙන ඉන්නේ. දැන් ඔබ කවුරුත් දන්නේ නැහැ. නමුත් එයා හිතා ඉන්නවා නෑ මම මේක කරනවමයි කියලා. අපිට කියනවා දැන් අපිත් බොහොම සන්තෝෂෙන් ඉන්නවා. දැන් අපේ හිතේ බලාපොරොත්තු ගොඩනැගිලා තියෙන මොකක් ගැනද? හේතුක ඵලයක් ගැන නෙමෙයිද? හේතු පරකොටියක ඵලයක් ගැන මේ හිතාගෙන ඉන්නේ. ඉස්ත වෙන්නත් පුළුවන්. ඉස්ත නොවෙන්නත් පුළුවන්. ඉස්ත උනේ ඔබ හිතන් හිටියේ හින්දාද? නෑ. ඉස්ත උනේ නැත්තේ ඔබ හිතන් හිටියේ හින්දාද? ඔය හිතන් හිටියේ නැති හින්දාද? නෑ. ඒ මං ඒකයි කියන්නේ පිළිගන්න මේ සමීකරණය. ඔය විඥානික බලාපොරොත්තුව කියලා එකක් නෑ. තියෙන්නේ මොකක් විතරද? හේතු ටිකක් එකතු වෙලා ඵලයක් හැදෙනවා කියන එක විතරයි. අපිට ඔන්නම් හිතාගෙන ඉන්න පුළුවන් දෙයක් ගැන. අර මං කිව්වේ ලංකාවයි ඉන්දියාවයි මැච් එක ගහනවා. ඔබට හිතාගෙන ඉන්න පුළුවන් ලංකාව දිනනවා කියලා. හැබැයි ලංකාව දිනුවේ ඔබ හිතන් හිටින්නද? එහෙම එකක් කොහෙද තියෙන්නේ? ලංකාව දිනුවේ ඔබ හිතන් හිටපු හින්දා නෙමෙයි, ඒකට අදාළ හේතු ගැලපෙච්ච නිසා. දේවල් වෙනකොට පින්වතුනි මිනිසුන්ට හිතෙනවා මොකද්ද? මේ මං නිසා මේ මං මේ හිතලා කරනවා, මම මේ හිතලා කරනවා, මම මේ හිතලා කරනවා කියලා. මම එක උද්දීපනය වෙනවා. ඔන්නෝක තමයි දිව්‍ය ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ. හිතන හිතන දේවල් හිතූ සැනින් පහළ වෙනවා. තේරෙන්නේ නැහැ මොකද්ද මේ පුණ්‍ය විපාකයක් මේ ඉන්නේ කියලා. පුණ්‍ය විපාකයක් නේ තියෙන්නේ. කරගත්ත පුණ්‍ය කර්ම වල විපාක පරිසම් දෙනවා. ඒ විපාක නිසා හිතනකොට ඒක හිතනවා කියලා කියන්නේ මොකද්ද? ඒකට අදාළ හමනන්තරය හැදෙනවා. එතකොට මොකද වෙන්නේ? අර පුණ්‍ය විපාකයේ ඒකේ බහිනවා. පාප විපාක විතරක් නෙමෙයි. පුණ්‍ය විපාකත් එහෙම තමයි බහින්නේ. ඔන්න බහිනවා. බැස්ස ගමන් මොකද වෙන්නේ? පුණ්‍ය විපාක බැස්ස ගමන් ඔන්න ඒ විපාකයේ පරිසම් දෙනවා. ඒ විපාකයේ පරිසම් දෙන්න මොකද වෙන්නේ? අනේ දැන් මට දිවුරණ නම් එහෙම හොඳ දිව්‍ය විමානයක් කියලා හිතනකොට මහා දිව්‍ය විමානයක් පහළ වෙනවා. දැන් හිතාගත්තොත් එහෙම මේ ඔක්කොම වෙන්නේ මගේ කැමැත්තට අනුව කියලා. මෝඩකමක් නෙමෙයි. නමුත් කාලයක් යනකම් තේරෙන්නේ නැහැ අයියේ. පුණ්‍ය විපාකයට අනුව ඔක්කොම මගේ කැමැත්තට අනුව වෙනවා යම් කාලයක් යනකම්. මගේ කැමැත්තට අනුව වෙනවා නෙමෙයි. කැමැති වෙනවා කියන තැනට ආවම එතන සමනන්තරේ හැදිලා ඒකට අදාළ අනන්තරේ බහිනවා මේකේ. ඒ අනන්තරේ විපාකයක්, ඒ අනන්තරේ ප්‍රතිඵලයක් විදියට අරක පහළ වෙනවා. මනුස්ස ලෝකේ ඕක වෙන්නේ නැහනේ. දැන් ඔබ හිතනවා මට ගියක් තිබුණා නම් හොඳයි කියලා. දඩබඩ ගාලා වාහන හැරලා ගියක් හදනවද? එහෙම වෙන්නේ නැහැ. එතකොට ඔබට තේරෙනවා මට ගියක් ඕනි කියලා හිතුණා තමයි. නමුත් මේකට හේතු රාශියක් සම්බන්ධ වෙන්නේ මේක හැදෙන්න. ගලෙන් ගල තියෙන ගොඩන ගන්නෝනේ මේක. නිකන් හැදෙනව නෙමෙයි මේ. එහෙනම් මේ ඔක්කොම හේතුක ඵලයක්. යටම ගල අයින් කළොත් එහෙම මොකද වෙන්නේ? භූමිකම්පාවක් එනකොට පිංගුදින වහලේ හොල්ලනවද? භූමිකම්පාවක් එනකොට මොකද හෙල්ලෙන්නේ? බේස් එක හෙල්ලෙන්නේ නේද? ෆවුන්ඩේෂන් එක හෙල්ලෙන්නේ. ෆවුන්ඩේෂන් එක හෙල්ලුවාම දඩබඩාන් ගාලා ඔක්කොම බිම. එන හේතුවකින් හැදිච්ච නිසා නේද ඒක එහෙම වෙන්නේ? ෆවුන්ඩේෂන් එක කියන්නේ ඒකේ හේතුවක් නේද? ඒක හරියට දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? කඩාවැටෙනවා නේද? ඉතින් ඔබ ගේ කඩාවැටීම ඔබගේ හිතේ තිබුණා? ඈ? ව්‍යාපාරයක් කරන කෙනෙක්ගේ හිතේ තියෙන්නේ මොකද්ද? ව්‍යාපාරේ දියුණු වෙන්නේ. එහෙනම් ඒ කඩාවැටෙන්නේ කොහොමද? හේතුවක ඵල. ව්‍යාපාරය දියුණුවීම කියන්නේ පින්වතුනි හේතුක ඵලයක්. රස්සාවක් හම්බ වීම කියන්නේ හේතුක ඵලයක්. ආදරය කිරීම කියන්නේ හේතුක ඵලයක්. මවක් මුණ ගැසීම කියන්නේ හේතුක ඵලයක්. පියෙක් මුණ ගැසීම කියන්නේ හේතුක ඵලයක්. දරුවෙක් ලැබීම කියන්නේ හේතුක ඵලයක්. ඒ දරුවා මන්දබුද්ධික වීම කියන්නේ හේතුක ඵලයක්. ඒ දරුවා මේ ලෝකෙින් දක්ෂම දරුවා වීම කියන්නේ හේතුක ඵලයක්. හැබැයි වැඩේ තියෙන්නේ මේකයි, මේ ලෝකෙින් අම්මලා තාත්තලා ඔක්කොම ප්‍රාර්ථනා කරන්නේ ළමයා දක්ෂ වෙන්න කියලා, මිස ළමයා මන්දබුද්ධික වෙන්න කියලා නෙමෙයි. අන්න එතකොට මේ මේ මනුස්ස ලෝකේ කියලා කියන්නේ පින්වදින කල්ලසුක්කම් කල්ලසුක්ක විපාකම්. කලුසුදු කර්ම කර කර කලුසුදු විපාක රැස් වෙන තැන. වැඩි හරියක් හැබැයි නැඹුරු වෙලා තියෙන සුගති පැත්තට. ඒක නිසා වැඩි හරියක් උපදින්නේ අංග විකල මන්දබුද්ධික ළමයි නෙමෙයි. වැඩි හරියක් උපදින්නේ කවුද? බුද්ධිමත් ළමයි. සාමාන්‍ය උප්පත්තියක් වශයෙන් සඳහන් වෙන්නේ බුද්ධිමත් ළමයි. එතකොට අන්න එතකොට මොකද වෙන්නේ? දෙමාපිය හිතා ගන්නවා මගේ ප්‍රාර්ථනාවට අනුව තමයි මේක සිද්ධ වෙන්නේ. මගේ කැමැත්තට අනුව වුණා. හැබැයි හිරෝෂිමා නාගසාකි වලට එහෙම ගියා නම් මොකද වෙන්නේ? එතකොට ඒගොල්ලන්ගේ කැමැත්තද මේ වෙන්නේ? නැහැ. ඒගොල්ලන්ගේ කැමැත්තක් නෙමෙයි වෙන්නේ. ඒගොල්ලොත් හිතාගෙන ඉන්නේ මොකද හොඳ බුද්ධිමත් දරුවෙක් බිහි වෙන්න කියලා තමයි. නමුත් මොකද වෙලා තියෙන්නේ? එතන හැකදලා තියෙනවා ලොකු සමානන්තරයක්. ආන්නේ සමානන්තරයට අනුව බහින්නේ කවුද ඔක්කොම? ඒක නදාල විපාක භුක්තිය දින්න ඉන්න පිරිස. ඔන්නෝම ක්‍රමවේදයක් තියෙනවා. මේ ක්‍රමවේදයේ පින්වදින මනාවකට අවබෝධ කරගන්න. නිවන් දකින්නවා කියන එක මහා ඈතක තියෙන දෙයක් නෙමෙයි. සතර සතිපට්ඨානේ නාමිකව නෙමෙයි පින්වදින යථාර්ථවත්ව දකින්න සතර සතිපට්ඨානේ කියන්නේ. වටපිට බලනකොට මොකද්ද දකින්නේ? වටපිට බලනකොට වටපිට බලනවා කියලා දැනගනි. එහෙම කියලා හරියන්නේ නැහැ. වටපිට බලනකොට වටපිට බලන්නේ කොහොමද කියලා බලන්න ඉස්සෙල්ලා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. මේ දේවල් එකතු වෙලා ප්‍රභවය ජනනය වෙන හැටි හොඳට බලන්න. සම්පජානනය කරන්න හොඳට. වට මේ ඔළුව හරවනකොට ඔළුව හරවන්නේ කොහොමද? දැන් ඔබ මෙහෙම ඉන්නවා. ඉන්නකොට කවුරු හරි කියනවා. අන්න. ඔයාගේ යාළුවා ඇවිල්ලා. කියනකොට මොකද කරන්නේ? බෙල්ල හරවනවා. බෙල්ල හරවන්නේ බලන්න. එතන බෙල්ල හරවන ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ? අන්න ඔයාගේ යාළුවා ඇවිල්ලා. කියලා එනකොට පින්වතුනි ඔය එන්නේ මොකද්ද? මනට අරමුණක්, මනට ධම්මයක් ඔය එන්නේ. ඒ ධම්මය හරහා ඔන්න සංකාරයක් හදනවා. ඒ සංකාරයෙන් මොකද්ද හැදෙන්නේ? විඥානයක් හදනවා. ඒ විඥානයේ නිපද වෙන ශක්තියෙන් ඒ ශක්තිය රැඟේ හරහා යවලා. ඒ දැන් මම ඔක්කොම දැන් කියන්නේ. දැන් කිව්වන්නේ දැන් කලින්. එහෙනම් ඔන්න ඒ ශක්තිය ඔක්සිජන් හරහා ඒ ගිහිල්ලා ඒ ක්‍රමවේදයක් කතා කළා. මේකට මම දැන් දේශනා පහකට හයකට උඩදී මේක වැඩි විස්තර කතා කළා. එහෙම ක්‍රමවේදයක් හරහා මේ ශරීරයෙන් ගිහිල්ලා බෙල්ල කර මේ මේ මේ අතර හැරෙනවා. මෙන්න මෙහෙම බෙල්ල හැරුණා. ඔන්න බෙල්ල හැරුණා කියලා. ඔන්න දැන් වටපිට බැලුවා. මේ පැත්ත බැලුවා. අර පැත්ත බලන්න ඔන්නම් ආයේ මොකද කරන්නේ? අන්න අර පැත්තේ වගේ අනිත්‍යාලු ඇවිල්ලා කියනකොට මොකද වෙන්නේ? අන්න ඒ අරමුණට අනුව බෙල්ල මේ පැත්තට කරකිනවා. දැන් ඕකේ මොන විඥානයද ඔබ? එහෙම එකක් නැහැ. ඒ විඥානයෙන් බෙල්ල කරකුවා විඥානයක් නැහැ දැන්. බෙල්ල කරකුවා කරපු බෙල්ල ආයි ගන්න නම් මොකද කරන්න ඕනේ? ආයි විඥානයක් ගන්න ඕනේ. බෙල්ල කරපු ගම දිහ නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? දිහ වෙනකම් ආයි බෙල්ල ඔහම තමයි. ඉතින් එහෙනම් තේරුම් ගන්නකො මේ කියන කතන්දර. ආයි ආයි සැරයක් මේ විඥාන පහල කරන්න බැරි නම් ඒ බැරි අවස්ථාවට එහෙම පත් වුණොත් එහෙම මොකද වෙන්නේ? කය හැමම තමයි. හරි බෙල්ල මේ පැත්තට හැරෙව්වා. හැරෙව්වම එකපාරට මොකද වුනේ? නහරයක් පිපුරුවා. දැන් මොලෙන් මේ ශරීරයට වැඩ ගන්න බෑ මොලෙන්. දැන් මොකද වෙන්නේ? එහෙම ලොග්ගල් පන්නේ නැති වුණා ඉතරයි. තාමත් හිතනවා, තාමත් විඥාන පහළ වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? දැන් ක්‍රියා කරන්න බෑ. ඇයි ඒ? මොලේ ඕනේ මේ ඇඟ පවත්ව ගන්න. මේ ඇඟ ක්‍රියාත්මක වෙන්නේ මොලෙන්. මොලේට සංඥා එනවා. සංඥාවට මොකද වෙන්නේ? මොලේ වැඩ කරන්නේ. මොලේ වැඩ කරන්නේ නැහැ කියලා කියන්නේ දැන් ඉතින් කොච්චර සංඥාවක් වැඩන්නේ. ඉතින් පින්වතුනි හිතලා බලන්න අන්ධභාවයේ හැදිච්ච රෝගී මොනතරම් මානසික වේදනාවක් ඇද්ද කියලා. මොනතරම් මානසික වේදනාවක් ඇද්ද කියලා. උස්සනවා උස්සනවා ඉස්සෙන්නේ නැහැ. කොහොමද? අරහතුන් වහන්සේ කෙනෙක් අන්ධභාවය වුණා. දැන් මොකද වෙන්නේ? උන්වහන්සේට ප්‍රශ්නයක් තියෙනවද? නෑ, උන්වහන්සේ දන්නවා මේ මෙච්චර කල් අතීස්සේ කොහොමද? හේතු නිසා. දැන් ඒක හේතුවක් නෑ ඉතින් මොනකොට නේද? මෙච්චර කල් මම අතීස්සුවනේ කියන හැඟීමක් උන්වහන්සේට නෑ. හේතු ටිකක් එකතු වෙලා ඵල හැදුනා. හේතු නෑ, ඵලයේ නෑ. ඔච්චර තමයි උන්වහන්සේට දැනෙන්නේ. එහෙනම් අපි කියන්නේ කය කොච්චර ලෙඩ වුණා රහතන් වහන්සේ කෙනෙක් දුකටපත් වෙන්නේ නැද්ද? ඔන්න ඔය හේතුව නිසා. අර නෑ ඔක්කොම තියෙනවා. මැසේජ් එකත් යනවා මොලේට, මොලේ වැඩ කරන්නේ. දැන් උදාහරණයකට මම ඔබට ඒ දවස්වල අරගෙන පෙන්නුව වාහනේ. වාහනේ රෝද හතර තියෙනවා. එන්ජින් එකක් තියෙනවා. ඔය රෝද හතරයි එන්ජින් එකයි එකට සම්බන්ධ කරන එකක් තියෙනවා. මොකක්ද ඒකට කියන්නේ? ගියර් බොක්ස් එක. ගියර් බොක්ස් එක කියලා එකක් නැද්ද තියෙනවා. මොලේ කියලා කියන්නේ ඔන්න ඔය ගියර් බොක්ස් එකට. ඔය ගියර් බොක්ස් එක සම්බන්ධ වෙලා තියෙනවා මේ පැත්තෙන් රෝදවලට. රෝද කියලා කියන්නේ මේ ඇඟ. ඇඟේ කොට. එනර්ජි එක නිපදවන්නේ කොහෙද? ශක්තිය හදන්නේ කොහෙද? ශක්තිය හදන්නේ එන්ජින් එක ඇතුලේ. හරියටම වින්දුනි මේ ලෝකේ තියෙන හැම ක්‍රියාදාමයක්ම සිද්ධ වෙලා තියෙන්නේ මේ මිනිස්යාගේ ක්‍රමවේදෙට. හැබැයි මේ ගොන් මිනිස්යා මිනිස්යාගේක විතරක් හිතා ගන්නවා මොකක් කියලාද? මං කියලා. ගමේ බාසුන් නැහැ ගාවට ගිහිල්ලා අහන්න. ඔය එන්ජින් එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් ඒ බාසුන් නැහැට. ඒ බාසුන් නැහැ ගියයි එක පාරක් ඩීසල් ඕ මේ පෙට්‍රල් හරි මොනවා හරි ඇවිදින්න. ඒ කම්බසන් චේම්බර් එක ඇතුලේදී. ඒ කියන්නේ මේ දහණය වෙන ස්ථානයක් තියෙනවා මේක ඇතුලේ. ඕන්නෝගේ ඇතුලේදී එක පාට බෝස් ගාලා මේක ගිනි ගත්තට පස්සේ නිකුත් වෙන එනර්ජි එකේ. ශක්තියෙන්. මේ රෝදයක් කොච්චර වට ප්‍රමාණයක් කරගෙනවද කියලා. හ්ම්? ඇහුවොත් එහෙම. එයා කියයි වට භාගයක් කරගෙනවා කියලා. එහෙනම් දැන් එයා මේක පිංගුදුනි මේ කොටස් වලට කඩලා තියෙනවා නේද? ඈ ඒ එහෙම බල්ලා නෙමෙයිද දැන් ඔබගේ වාහන වල තියෙන්නේ ගැලුමට මෙච්චරක් වැඩ කරනවා කියලා? ඈ ඔබ අහන්නේ මේ පෙට්‍රලින් වැඩ කරනවද හොඳට? කොච්චර විතර වැඩ කරනවද? ඈ ගැලුමට 20ක්වත් වැඩ කරනවද? එහෙම අහන්නේ ඇයි? එහෙනම් ගැලුමට 20ක් වැඩ කරනවා කියලා කොහොමද දන්නේ? ගැලුමට කිලෝමීටර් හරි 60ම්ම හරි 20ක් යනවා කියලා කොහොමද දන්නේ? එහෙනම් ඒකකයක් ගැන අවබෝධයක් තියෙනව නේද? ඒ ඒකක කොච්චරක් වෙනවද කියන එක ගැන අවබෝධයක් එනව නේද ඊට පස්සේ? අර දහණය වෙන කුටිය ඇතුළට අපි හිතමුකෝ දැන් එයා මේ ප්ලේන් එකක නම් ලීඩර් 6ක් 7ක් එකපාර එනවා ඇති දහණය වෙන කුටිය ඇතුළට. ඕස් ගාලා ගිනි ගන්න. නැත්නම් එච්චර එනර්ජි එකක් දෙන්න වාහනය කියලා හිතන්නකෝ. ඔන්න එනවා මිලිලීටර් 10ක් විතර වාෂ්පයක් එනවා. ඒ වාෂ්පයක් අහම එකපාරට ගිනි ගන්නවා. ඔන්න ඕක තමයි එකක්. ඔය එකෙන් පිස්ටන් එක උඩ ගිහිල්ලා යට යනවා. පිස්ටන් එක උඩ ගිහිල්ලා යට යනවා. ඔන්න දැන් එනර්ජි එක නිපදවනවා. ඒ පිස්ටන් එක උඩ ගිහිල්ලා යට යනකොට ඕක ගියර් බොක්ස් එක හරහා සම්බන්ධ කරනවා මොකටද? අර රෝදවලට. එතකොට මොකද වෙන්නේ? රෝදෙත් වටයක් කරගෙන. ඔන්න ඔය අවස්ථාව ගැන හිතන්න. දැන් ඔන්න මොකද වෙන්නේ? ඔන්න අර ඩීසල් ටික ආවා. නැත්නම් මොන හරි මේ ඉන්ධනේ ආවා. ඉන්ධනේ ඇවිදිලා ගිනි ගත්තා. මේක උඩ ගිහිල්ලා පල්ලෙහා ගියා. උඩ ඇවිල්ලා පල්ලෙහා යනකොට ඒ වටයක් කරගෙනවා කියන එකනේ උඩ ඇවිල්ලා පල්ලෙහා යනවා කියලා කියන්නේ. එක පැත්තකින් රවුම කරගෙනකොට අනිත් පැත්තෙන් උඩ පල්ලෙහා යනවා. ඔය කරුණු දෙක එකට ගැළපීලා යනවා. භෞතික විද්‍යාව දන්නයි දන්නවද? ඒක පැත්තකට දාන්නකෝ. නිවන් දකින්න එච්චර ඕනේ නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් මේක ගියර් බොක්ස් එකට සම්බන්ධ වෙලා තියෙද්දි ගියර් බොක්ස් එක කැඩිලා නම් මොකද වෙන්නේ? අර එහෙ උඩ පල්ලෙහා හොගාලා යනවා. ගියර් බොක්ස් එක කැඩිලා මොකද එතනින් අතනට සම්බන්ධ කරන්න විදිහක්? අන්ධභාග රෝගියා කියන්නේ ඔන්න ඕක. අන්ධභාග රෝගියා කියන්නේ මොකද්ද? ගියර් බොක්ස් එක කැඩිච්ච කාර් එකක් වගේ. සංකාරත් වඩනවා, විඥානත් හැදෙනවා, ශක්තියත් නිපද වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? සම්බන්ධ කරන්න විදිහක් නැහැ මේකත් එක්ක. අන්ධභාගේ හැදිච්ච ලෙඩෙක්ගේ ඇඟ ඇතුළට භූතයෙක් රිංගුවොත් නැගිටවල යයිද? යයිද? යන්න විදිහක් නැහැ නේ. අන්න න්‍යාය ධර්මයේ තේරුම් ගන්න. අන්ධභාගේ හැදිච්ච මේ ලෙඩෙක්ගේ ඇඟ ඇතුළට භූතයෙක් ආවේශ වුණොත් එහෙම ඒ භූතයත් එච්චර තමයි. ඇයි ඒකත් ඇවිදිලා මොකද කරන්නේ? අර ඉන්ධන ටිකක් ගහලා බොස් ගාලා එකපාරක් පුච්චනවා. මේ එන්ජින් එක ඇතුළේ වෙන එක මම මේ කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? පිස්සන් එක උඩ පල්ලෙහා යනවා. ඒ කියන්නේ එනර්ජි එකක් දෙනවා, ශක්තියක් නිපදවනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මේ වාහනේ කඳට මේක සම්බන්ධ කරන්න විදියක් නැහැ. නැත්නම් බයිසිකලේ නම් බල්ලු අහුවෙන්නේ නැහැ කියලා කියන්නේ. බයිසිකල් පදගෙන පදිනවා කොච්චර කරත් රෝදයට සම්බන්ධයක් නැහැ. අපි කියනවා බල්ලු අහුවෙන්නේ නැහැ කියලා. එතකොට එනර්ජි එක දෙනවා. නමුත් රෝදෙට ඒක සම්බන්ධ වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි පිංගුදුනේ අන්තභාගය කියලා කියන්නේ. එහෙනම් දැම්මට කියන්නේ මෙහෙම එකක්. අන්තභාගය හැදිච්ච පෙරේතයෙක් කියනවා. ඒක සාමාන්‍ය කෙනෙක් ඇතුළට ඉඳගෙන ගත්තා. වැඩේ තියෙන දැන් උට අන්තභාගෙනේ පෙරේතයට. එතන ඒකගේ තියෙන්නේ අන්තභාගය හැදිච්ච සංඥාව. වැඩ කරනවාද කියලා. හැබැයි ඌටත් මොකද වෙන්නේ? ඒ අන්තභාගය හැදිච්ච පෙරේතයට ශක්තිය නිපද වෙනවා. විඥාන හැදි හැදි ශක්තිය නිපද වෙනවා. නමුත් උට එතන ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? ඌ දන්නේ නැහැ මේක කරන්න පුළුවන්ද බැරිද කියලා. අන්න ඒක නිසා උට සමහර මොකද මම මේක හිව්වේ නැත්තම් කෙනේ ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒ විදිහට. අන්න ඒක නිසායි මම හිව්වේ මේක එච්චර අදාළයක් නැහැ මේක. කෙනෙකුට ප්‍රශ්නයක් આવත ඒක මෙහෙම වුණොත් එහෙම පුළුවන් නේ කියලා. නෑ උට එතකොට මොකද වෙන්නේ? උට සංඥාවක් නැහැ මේ මෙහෙ ඉන්න භූතයන්ට මේ වැහෙන්න බැරිද මිනිස්සු ඇඟවල වලට? පුළුවන්. හැබැයි වැහෙන්නේ නැත්තේ ඇයි? උන් දන්නේ. උන් දන්නේ නැහැ මිනිස්සු ඇඟවල වලට වැහෙන්න පුළුවන් වැහිලා මේ උන්ට ඕන ඒවා කරගන්න පුළුවන් ආදි වශයෙන් එච්චර මේව නැහැ. මොකද ඒ සම්බන්ධව දැනුමක් නැහැනේ මෙහෙ ඉන්න මිනිස්සුන්ට. කර්මජ කයට අන්තභාගය තියනා ඉන්නවා. ඒකනේ ලෝකේ. මේ මොන ලෝකයක්ද? මේකේ මේ බොහොම සුන්දර ලෝකයක්නේ මේ තියෙන්නේ. පොඩ්ඩක් ධ්‍යාන සමාධි වලට සම්වැදිලා බලන්නකෝ පෙරේත ලෝකෙ හැටි. එතකොට තේරෙයි. කර්මජෝම ඇස් නැති අය ඉන්නවා. කර්මජෝම ඇස් නැති කෙනෙක් අම්මා කෙනෙක්ගේ මව් කුසකට බැහැගත්තොත් එහෙම පිංගතුනි. ඒ කෙනාට ඇස් එන්නේ නැහැ කවදාවත්. ඒ කර්මජ ශරීරේම ගිහිල්ලා ඒවා. කර්මජ ශරීරේම අංග විකලයි ඉන්නවා. මම ඔබට කිව්වා මේ ගන්ධබ්බයා මේ කතා කරන්න ගියොත් මේවා දිග වැඩි. ගන්ධබ්බයා කියන කෙනාව ගත්තොත් එහෙම. ඔය ගන්ධබ්බයා කියන කෙනා හරියට කොකිසච්චුව වගේ. ගන්ධබ්බයා ඇවිදින්න මව් කුසට ඇවිදින්න. මව් කුසට ඔක්කන්ති උනහම ඔක්කන්ති වෙලා ඉවර වෙලා ඉතින් අර අම්මා තාත්තගේ සුක්රාණු ඩිම්බ එකතු වෙලා හැදිත් යුක්තාණුව කියලා කියන්නේ මොකද්ද? කොකිස් ද්‍රාවණය. කොකිස් ද්‍රාවණය කදලි ඉවරලා කොකිස් සච්චුව ඔකට දැම්මහම දැම්මේ සමනලේගේ හැඩයට නම් කොකිස් හැදෙනවා මොකේගේ හැඩයට? සමනලේගේ හැඩයට. හැබැයි සමනලේගේ අණ්ඩක් එහෙම කැඩලා නෑ. දැන් කොකිස් සච්චුව තියෙනවා අනේ රාමේක් මොකද්ද කරලා අණ්ඩක් අර ඉස්සරහා තියෙන මේ එක අණ්ඩක් කැඩිලා. ඉතින් අම්මට දැන් කරන් දෙයක් නෑ වෙන හොයන්නත් විදිහක් නෑ. ඒක නිසා මොකද කරන්නේ? අම්මා ඒකම කදනවා. දැන් ඔකේ අණ්ඩක් තියෙයිද? ඔන්න ඕක තමයි ක්‍රමවේදය. පින්වතුනි විපාක විඳිනේ උන් ගැන නම් කතා කරලම් වැඩක් නැහැ. මම ඒකයි මේ විපාක විඳිනේ වගේ දැන් වැඩි කියන්නේ නැත්තේ. කියලා ඇති වෙලා ඉන්නේ දැන් තියෙන්නේ. දැන් කියලා දින ඇති වෙන්න විපාක දිනවා කියලා. ඉතින් ඕ මේ විපාක විඳින්න කන්න ආසාවෙන් ඉන්නයි ඉන්නවනම් you are welcome. ඔන්න ගිහිල්ලා කරගන්න තියෙන්නේ. නිවන් දකින්න කෙනෙක් කවුරු හරි ඉන්නවනම්. අන්න ඒ අයට තමයි පින්වතුනි දැන් මේ වෙහෙස වෙන්නේ. මේක හරි මේක තේරිලා මේ අමුමහ නරකාදී මම ගැලවෙන්න ඕනේ කියලා හිතාගෙන නිවන් දකින්න යම් කිසි පුද්ගලයෙක් යනවා නම් අන්නේ කෙනා උදෙසා දහම් දෙසන්න තමයි දැන් අපි ඉන්නේ. ඒක නිසා හතර අපායක සත්‍යය ඉන්නවායි හතර අපායක සත්‍යය අන්ත මහා දුක් විඳිනවායි ওই ටික දැන් ඉතින් කිව්ව ඇතිනේ. දැන් ඔබට මං ආයේ ඒවා කිය ඔබගේ ඔළුවෙන් මේවා කරන්න ඕනේ නැහැ. දැන් කියලා තියෙනවා. කැමැති එක කරගනින්න අකමැති එක ඔය තියෙන හතර අපායෙ ඕනේ තරම් ඉන්නවා. මේ මෙච්චර කාලයක් හිටපු ඥාතිවරුගේ ඉන්නවා. මේ ළඟ වාසය කරපු යාළු ටික ඉන්නවා සහ ඉන්න යාළු ටික එනවා. ඒක නිසා එහෙට වෙලා ඉන්න පුළුවන්. ඒ විනාශය ගැන නම් කතා කරලා වැඩක් නැහැ. කවුරු හරි කෙනෙක් පිංගුතුනි මෙතනින් පරදිනවා කියලා කියන්නේ ඉතින් පරදුනාම තමයි. ඉතින් පරදුනක් කමක් නැහැ පිංගුතුනි මේ දිනන් යන උතුමන්ට නිගා කරලා. දිනන් යන උතුමන්ගේ මඟ බාධා කරලා. අවීති මහ නරකාදිගත වෙන්න හදන්නේ. ඒකට පිංගුතුනි ඇඳුම වැදගත් නැහැ. චීවර ධාරී හෝ වේවා. ගිහි හෝ වේවා. දේව හෝ වේවා. බ්‍රහ්ම හෝ වේවා. මාර හෝ වේවා. කවුරු හරි කෙනෙක් නිවන් දකින්න යන උතුමන්ගේ ප්‍රාර්ථනාවට එරෙහිව කටයුතු කරනවා නම් ඒ අයට බාධා පමුණවනවා නම් අවීති මහ නරකාදී ගත වෙලා තමයි නතර වෙන්නේ. ඒකේ ආයි අහන්න දෙයක් නැහැ. මේ සාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ හැමමම කියලා තියෙන ඒවා තමයි අවීති මහ නරකාදී ගත වෙලා තමයි නතර වෙන්නේ. ඒකට ආයි කිසිම මේකක් නැහැ. මහා බ්‍රහ්මයාටත් එච්චර තමයි. දුසී කියන මාරයට වෙච්ච දේ දන්නවනේ ඔය. විදුර මහ රහතන් වහන්සේට ගලකින් ගහලා එතරම් දුක් කාලේ අපාගත වුණා. ඉතින් ආයි අහන්න දෙයක් නැහැ ඒක. බොහොම පරිස්සම් දහගත වෙන්නේ. කවුද කියන එක මෙතනට අදාළ නැහැ. දැන් හිතන්නකෝ එක්කෙනෙක්ගේ නිවනට නෙමෙයි. 10000ක් මහරහතන් වහන්සේලා බිහි වෙන ස්ථානයකට කවුරු හරි කෙනෙක් එහෙම අනන්තේට්ටම් කරනවා නම් එහෙම. කවුරු හරි කෙනෙක්ගේ හිතින්වත් හිතාගත්තා නම් එහෙම මම ඕක හැදෙන්න එහෙම දෙන්නේ නැහැ කියලා. ඒ හිතින් හිතාගත්ත ප්‍රමාණයම ඇති අවිති මනරක අධිගත වෙන්නේ. ලේසි පහසු වැඩ නෙමෙයි මේ. කවුරුත් එහෙම හිතන්නේ නැහැ. මං හිතන්නේ නැහැ කවුරුත් එහෙම හිතයි කියලා. මොකද එහෙන් කාටවත් අවඩක් වෙන්නේ නැහනේ. ඒක නිසා මොන කාගේවත් දම්පාත්‍රයක් උසගෙන ඇවිල්ලා කන්න හදනව නෙමෙයිනේ කවුරු. නිවෙන්නනේ යන්නේ. ලයිට් අරන් දෙන්න කියලා කියනවා නෙමෙයිනේ. ඒ මොකුත් නැහැ. ඒක නිසා ඉතින් ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කියන්නේ මේ දේවල් හරි බයන්නකයි. ඉතින් ඒ අයට යන්න වෙනම තැනක් තියෙනවා. ඒවත් තියෙන්න ඕනේ. ඒව හැම නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මේ විශ්ව ධාතුවේ පැවැත්මක් නැති වෙනවා. සතර මේ අවීති මහා නරකාදී ආදිවාසීන් තියෙන අටමහා නරකාදී නැති වුණොත් පින්වදෙනි මනුස්ස ලෝකේ මනුස්ස වාසයෙන් තොර වෙනවා. ඉන්න බෑ මනුස්සෙන්ට. ඒවට අවශ්‍ය ශක්තිය සියල්ල නිපදවල දෙන්නේ ඒගොල්ලෝ තමයි. ඒගොල්ලෝ විඳින දුක්ඛකන්දෙන් තමයි පිංගෙතුනේ මේ දේවල් ජනිත වෙලා ඉන්නේ. ඒක නිසා ඒවත් තියෙන්න ඕනේ. ඒක නිසා ඒවටත් යන්න අමතක කරන්න එපා. යන්න ඕනේ. එහෙනම් මේ ධම් මේ කරුණු කාරණා ටික මනාකොට තේරුම් ගන්න. මෙතන තියෙන්නේ මොකද්ද නැත්නම් මොකද්ද කියන එක තේරුම් ගන්න. එහෙමනම් දැන් මේ ගියර් බොක්ස් එක ගැන කතන්දරේදී මේ මනසට දෙයක් කියන්නේ මේ මොලේට තියෙන කාර්යය තමයි අඟපාලනය කරන්නේ. එතන මොලේට තියෙන කාර්යය අඟපාලනය කරන එක නම් තියෙන්නේ හදවතින් මොකද්ද කියන්නේ. මේ හදවතේ තමයි හදවතේ ලේ ඇසුරු කරගෙන තමයි පිංගුදුනි මේ තියෙන තනිකර මේ ජීවේ පවතින්නේ. මේ ශරීරයේ තියෙන ජීවේ පවතින්නේ ඔන්නේ හදවතේ තියෙන ලේ ඇසුරු කරගෙන. එහෙනම් හදවත ඇසුරු කරගෙන නෙමෙයි. මේව වැරදියට ගන්න එපා. කවුරු හරි කිව්වොත් හදවත ඇසුරු කරගෙන කියලා. එතකොට කියන්න පුළුවන් දැන් හදවත් එහෙම බද්ධ කරනවනේ. එතකොට කෝ කියලා. හදවතේ තියෙන ලේ ඇසුරු කරගෙන තියෙන්නේ. හදවතේ තියෙන ලේ මතද තියෙන්නේ? හදවතේ තියෙන ලේ මත තියෙනවා නම් එහෙම ජීවිතේන්ද්‍රිය දැම්මගේ කොහෙද තියෙන්නේ? දැන් ඔන්න දැන් ඔන්න ගියා දනිසට ජීවිතේන්ද්‍රිය ඇයි? ඇයි මේ ලේ හැමතැනම දුවනවානේ? හදවතේ තියෙන ලේ ඇසුරු කරගෙන ඉන්නේ. තියෙන්නේ. ඇසුරු කරගෙන. ඇසුරු කර ගන්නවා කියන එක ගැන හොඳ අවබෝධයක් ගන්න. එහෙනම් ඒ කොහොම හරි පිංගුදුනේ එහෙනම් එතනින් පම්ප කර කර දෙනවා. මේක තනිකර ක්‍රියාවලියක්. මේ තනිකර ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අරමුණු තේවත් ධම්ම වලින් සංකාර ගෙන නැගිලා සංකාර වලින් විඥාන හැදිලා අන්න එහෙම යන ක්‍රියාවලියක් මේ යන්නේ. ඕන්නෝයේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදියට පින්වදිනි ඔබ ඉස්සරහට යනවා පස්සට එනවා. වටපිට බලනවා. අතපය උස්සනවා දිගාරිනවා. සිවුරු නවනවා කරනවා. දැන් ශාස්ත්‍රුන් වහන්සේ මේ හතර සතිපට්ඨානයේ දේශනා කළේ කාටද? කාව අරමුණු කරගෙනද කාටද නෙමෙයි. කාටද කියලා කිව්වොත් වැරදි. කාටද කිව්වොත් එහෙම මේ මුළු විශ්ව ධාතුවටමයි. කාව අරමුණු කරගෙනද? භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන. ඒකෙත් නිවන් දකින භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ මේ දේ දේශනා කරනකොට භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන නම් දේශනා කළේ උන්වහන්සේලා කරන කියන වැඩ ටිකක් විතරයි එතන කතා කරලා තියෙන්නේ. කායානුපස්සනාවේ. ඉස්සරහට යනකොට පස්සට එනකොට කියලා. උන්වහන්සේ කිව්වේ නැහැ මෝටර් බයික් එකේ යනකොට හරවනකොට වංගු ගන්නකොට එහෙම කිව්වේ නැහැ. ඇයි? බුදු මේ කවුද? බුදුහාඳුරන්ගේ කාලේ හිටපු නැත්නම් දැන් කාලෙත් නැහැ තමයි. මේ භික්ෂූන් වහන්සේලා කියන උත්තරයන්ට ඕවෙන් ඇති වැඩගත්කම නැහැ. වාහනේ ලෝනකොට සිග්නල් දානකොට සිග්නල් ඕෆ් කරනකොට නැත්නම් උන්වහන්සේ ඒවත් කියන්නේ. දැන් ඔබ මේක දාගන්න ඔය වාහනේ සුක්කානම කරකවනකොට දිග අරිනකොට සිග්නල් දානකොට ඕෆ් කරනකොට වයිපර් එක දානකොට ඕෆ් කරනකොට ඇක්සලරේටර් එක පාගනකොට නැති වෙනකොට බ්‍රේක් එක පාගනකොට නැති වෙනකොට මොනවද වෙන්නේ කියන එක ගැන සිහියෙන් ඉන්න. අර ටික කියලා තියෙන නිවන් දකින්න ඉන්න ස්වාමීන් මේ භික්ෂු උත්තම භික්ෂුන් වහන්සේලා අරමුණු කරන. දැන් මම ඔබට මේ දැන් පුරුෂයෝ අරමුණු කරගෙන තමයි විශේෂයෙන් බණ කියන්නේ. ඒක නිසා තමයි නිතර කියන්නේ මේ පිරිමියෙකුට මම මේක කියන්නම් ඒ කාන්තාව ඒකට අනුව හිතා ගන්න කියලා. එහෙනම් අරමුණු කරගෙන කියනවා කියලා කියන්නේ ඒ කෙනාට අදාළ එක තමයි කියන්නේ. එතන අනිත් අය ඒකට අනුව හිතා ගන්නවා. එහෙනම් ගිහි කවුරු හරි මේ බණ අහනවනම් ඒ අය මොනවද හිතන්න තියෙන්නේ? ඒ අයට අදාළ දේවල් තියෙනවා. ඒ අයට අදාළ දේවල් ඒ අය හිතන්නේ. ගෙදර අතු ගන්නකොට කොස්ස ඉස්සරහට ගන්නකොට පස්සට ගන්නකොට මේ පැත්තට අතු ගන්නකොට අනිත් පැත්තට අතු ගන්නකොට ඔය විදිහට හිතන්නේ. වැසිකිලි කැසිකිලි කරනකොට ඒව කොහොමද කෙරෙන්නේ? මම වැසිකිලි යනවා කියලා ගියාට හරියන්නේ නැහැ. ඒක කරන ක්‍රියාදාමයක් තියෙනවා. ඒ ක්‍රියාදාමයට ඒවට අදාළ හේතු තකස් වුණොත් විතරයි පිංගුදින ඒ කටයුතු වෙන්නේ. මේවා කරන්න මං කිව්වේ ඒකයි. ඔබ නිවන් දකින්නේ ඔබ තුලින් වෙන කවුරු තුලින් නෙමෙයි. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔබට අල්ලපු ගෙදර නෝනට නෙමෙයි. ඔක්කොම හරි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මනෝ සංකාරයෙන් තමයි චිත් මේ මනස හදන්නේ. ඒකත් හැදෙන්නේ ඒකත් හැදි හැදි තියෙන එකක්. ඒක මේ හැදි අන්න ඒක තමයි දකින්න ඕනේ. මන කියලා එකක් නැහැ. සදාකාලික පවතින මේ නිරන්තරයෙන් මෙහෙම පවතිනවා කියලා මන කියලා එකක් නැහැ. ඔව්. අනිවාර්යෙන්. දැන් මොන මනද ගැනද ඔය කතා කරන්නේ? දැන් හිතන්න දැන් අර අඬන මන ගැනද hina වෙන මන ගැනද කේන්ති ගිය මන ගැනද කතා කරන්නේ? එහෙනම් දැන් ඔය තියෙන අවස්ථා තුනක් නේද? එතන එකම මනට අවස්ථා තුනක් ගන්න බෑනේ. මන කියලා කිව්වේ මොකද්ද? විඥාණයම තමයි. හිතක් හැදෙන්න එපා හැමතිස්සෙම. හිතක් හැදුන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඔය මොකුත් කරන්න බෑ. විඥාණය කියන එක ගොඩනගන්න නම් හැම මොහොතකම මොනව හැදෙන්න ඕනේ? මනෝ සංකාර හැදි හැදි. මන ගොඩනගන්න. ඒකත් නිකං හැදෙනව නෙමෙයි. ඉතින් ඒක දකින්න තව ඈතක් තියෙනවා. ඒ ඈතට ගියාට පස්සේ තමයි ඒක දකින්නේ. මේ සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. සරාගික වූ සිතක් ගොඩ නැගුණාම ඒ සරාගික වූ සිත ගොඩ නැගුණේ කොහොමද කියලා බලන්න කියලා සාස්ත්‍රුන් වහන්සේ කියනවා. දැන් ඕක හදාගෙන තියෙන සරාගික හිතක් හැදුනහම සරාගික හිතක් බව දැනගන්නවා කියලා. කමක් නැහැ එහෙමත් එකක් තියෙනවා කියලා ඒක බාර දෙමුකෝ එහෙම කියන අයට. ඔබ හිතන්න අනිත් පැත්තට. අනිත් පැත්ත මොකද්ද? සරාගික හිතක් ගොඩ නැගුණා නම් හේ හිත සරාගික උනේ කොහොමද? ඒ හිත ගොඩ නැගුණේ කොහොමද කියලා බලන්න. දෙයයන් වහන්සේ විසින් හිත ගොඩ නගනව නෙමෙයි. පුද්ගලයෙක් විසින් හිත ගොඩ නගනවත් නෙමෙයි. ඇයි ඒ හිත සරාගික උනේ? ආන්න මොකද්ද හේතුව? සරාගික උනේ කොහොමද? හිත ගොඩ නැගුණේ කොහොමද? ඔය දෙකම බලන්න. හිතක් ගොඩ නැගෙනවා, ඒ ගොඩ නැගිච්ච එක සරාගිකයි. එහෙනම් කොච්චර හේතු බලපාල තියනවද ඒක වෙන්න? හිත ගොඩ නැගෙන නම් මොකක් වෙන්න ඕනේද? අරමුණක් ඇවිදින්න මනෝ සංකාරයක් නැගෙන්න ඕනේ. මනෝ සංකාරය නැගුණාට පස්සේ හිතක් ගොඩ නැගෙනවා. ඒ හිත දැන් මෙහෙමනේ බේකරියට ගියාට පස්සේ බේකරිය හදන්නේ එකම මෝලිය. උදේ නැගිටලා පාන් මෝලිය අනනවා. අනල ඉවරලා මොකද කරන්නේ? ඕකට සීනි ටිකක් දාලා සීනි බනිස් කියනවා. ඕක දිගට හදලා ඉවරලා කියනවා මොකද්ද? කිඹුල බනිස් කියනවා. ඔන්නෝම ගම වේදයක් කියන්නේ. එහෙනම් හිත හැදෙනවා. ඔව්. නෑ මෙහෙමයි වෙන්නේ. ඒක ඒක එහෙම ඒ සංඛාර. විඥාන ගන්න එපා. හදන විඥාන හිත කියලා කියන්නේ. ඔව්. එතකොට මොකද වෙන්නේ? දැන් මේ විඥානය කියන එක ගොඩ නැගුණාට පස්සේ ඒ විඥානය මනෝ විඥානයක් හැමතිස්සෙම ගොඩ නගා ගන්න ඕනේ. එතන මේ මනෝ විඥාය කියන්නේ මේ හිතින් කරන කටයුතු සඳහා මනෝ විඥානය ගොඩ නගා ගන්නවා. හැබැයි දැන් කයින් දෙයක් කරන්න ඕන නම් මොකද කරන්නේ? කයින් කරන්න ඕන නම් මොකද කරන්නේ? දැන් කාය සංකාරයක් වඩලා විඥානයක් ගොඩනගා ගන්නවා. ඒ විඥානයෙන් මොකද කරන්නේ? ඒ කය මෙහෙවනවා අය. දැන් වචනයකට සකස් කරන්න ඕන නම් මොකද කරන්නේ? වචනයකට සකස් කරන්න ඕන නම් වචී සංකාරයක් හදන්න ඕනේ. වචී සංකාරයක් හැදුවට පස්සේ ඒකට හැදෙන විඥාණයට පුළුවන් කමක් ලැබෙනව මක් කරන්නද? ඒ අර වචන හසුරවන්න. අන්න හරි. ඒක පිට කරන්න නම් ආයි මොකක් එන්න ඕනේද? ආයි කාය සංකාරයක් එන්න ඕනේ. ඒක වඩන්න කලින් මනෝ සංකාරයක් වඩලා කරන්න ඕනේ එකත් හිතා ගන්න ඕනේ. මේ ඒක හරිම කම්ප්ලිකේටඩ් එකක්. ඔව්. ඔව්. ඒකට යන්න ඕනේ. මොකද හේතුව කියන්න දැන් දෙයක් කියන්න කලින් මම දැන් මෙහෙම එකක් කියන්න ඕනේ මුන්ට කියලාවත් හිතෙනවනේ. එහෙම අද එහෙම එහෙම අරමුණක් ආවට පස්සේ ඒකට හිතක් හැප ගන්නවා. ඊට පස්සේ මේක දැන් ගොඩ නගන්න ඕනේනේ. දැන් වචන ටිකක් කියන්න. ඔයා හරි සුදුයි. ඔය ටික කියන්න නම් ඔයා හරි සුදුයි කියන්න නම් මොකක් වෙන්න ඕනේ? මේ ඔක්කොම මේ අර කාය සංකාරයේ මේ වචී සංකාරයක් හදාගෙන අර ටික ඔක්කොම පෙළට අමුණ ගන්න ඕනේ. මුතු පොටකට මුතු අමුණනවා වගේ ඒ ටික අමුණ ගන්න ඕනේ. ඒ අමුණ ගත්ත ටික නිදහස් කරන්නදී මොකක්ද ආයි කරන්න තියෙන්නේ? ආයි කාය සංකාර වඩන්නේ මොකටද? මේ දිව ගිහිලා උඩ තල්ලි හප්පන්න ඕනේ. තාලුජ කියන්න ඕනේ. නැත්නම් දන්තජ කියන දත්වල හප්පහප්ප. ඊට පස්සේ කට උල් කරන්න ඕනේ. කට පළල් කරන්න ඕනේ. කට අරින්න ඕනේ. ඔය ඔක්කොම ක්‍රියාදාමයේ සිද්ධ කරන්න ඕනේ. ලේසි නෑ ජීවත් වෙනවා කියන එක. මිනිස්සු කතා කරන්නේ මෙච්චර කැමති අයද කියලා තේරෙන්නේ නෑ. රහතන් වහන්සේලා මේ ගැන අවබෝධයෙන් ඉන්න නිසා පින්වදිනේ උන්වහන්සේලා මේ කය වෙහෙදවන්නේ නෑ ඔච්චර. හැබැයි කට වාචාලිය මොකද කරන්නේ? පුළුවන් තරම් කියෝන එක තමයි කරන්නේ. මේ කියවනවා කියලා කියන්නේ පින්වදෙනි පොඩි තරම් සංකාර ප්‍රමාණයක් වඩ වඩා මේ කය විහිදුවනවා. ඔය එකක් එකක් නෑර අමුණන්න එපා. එකක් එකක් නෑර අර මේ මුතු පොඩකට මුතු අමුණනවා වගේ ඔක්කොම අමුණලා සෘස් කරලා නිදහස් කරනවා. අමුණ පොඩික නිදහස් කරනවා. දැන් අමුණනවා හරියට මේව වදින් නැති අය ඉන්නවා. ඔය මේ මේව තියෙන්නේ මොනවද මේ මොනවද ඒකට කියන්නේ? ගොත ගහනවා කියලා කියන්නේ. අමුණලා තියෙනවා. ඇමුණුවට මොකද වෙලා තියෙන්නේ? ඒක කයේ ප්‍රශ්නයක් නේ. ඒක නිසා ඒක මක් වෙන්නේ නැද්ද? ඒක පිට වෙන්න. ඒක පිට වෙන්න දෙපාර තුන් පාර ඇදිලා ගිහිල්ලා තමයි පිට කළා දාන්නේ ටක් ගන්න. එහෙම අවස්ථාවක් තියෙනවා. හදලා දුන්නට එතනින් පිට වෙලා යන්නේ. දැන් ගොළුයි කියලා කියන්නේ මොකක්ද? හැදෙනවා. දැන් ගොළු අය කෑ ගහන්නේ. ඇයි ඒ? හැදෙනවා. හැදුනට කියන එක අනිත් අයට ඇහෙන්නේ නැහැ. එහෙමත් නේ. ඔව්. කතා දැන් වචී සංකාරයක් හැදෙන්න වචන පිට කරන්න ඕනේ නැන්නේ. ඇයි හිත හැදුවේ වහදන්නේ වචන? මං ඕකට මෙහෙම කියනවා, රක කරනවා, මේක කරනවා කියලා හිතින් කියන්නේ අපි නේද? වැඩි හරියක් හිතින්නේ කියන්නේ අන්න හරි, වැඩි හරියක් හිතින්නේ කියන්නේ කටින් පිට කළොත් එහෙම උටි ගන්න වෙනවනේ. ඒක නිසා මොකද කරන්නේ? හිතින් තමයි කියන්න පුළුවන් තරම්. ඒ හිතින් කියන්නත් වචන අමුණනවා නේද? ඒ වචන අමුණන්න බෑ මොනවා නැතුවද? කාය sorry වචී සංකාර නැතුව. ඒ වචී සංකාර එන්නම ඕනේ. එහෙනම් ඒක එහෙම ක්‍රියාදා. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? කටින් වචන පිට කරද්දී බලන්න මේ කොහොමද මේ වචන පිට වෙලා යන්නේ කියලා. එහෙනම් මේ තාත්තා කියලා කියනකොට අපි හිතමු එක අකුරකට එක විඤ්ඤාණයක් හැදෙනවා කියලා. එහෙනම් ওই අකුරු තුන කියන්නේ විඤ්ඤාණ තුනක් හැදෙනවා. තා කියනකොට එක විඤ්ඤාණයක් හැදෙලා ඒක ගිහිල්ලත් ඉවරයි. ඊනවසේ කියලා තව එකක් කියලා තා කියලා තව එකක් කියනවා. ওই තුනේ මතකයක් තියෙන නිසා එකතු කරලා කියනවා මං තාත්තා කිව්වා කියලා. දැන් මං තාත්තා කිව්වද නැත්නම් විඤ්ඤාණයක් හැදලා තා කිව්වා? ඊළඟට දැන් බෙරපදයක් ගහනවා. මොකක් හරි බෙරපදයක් ගහනවා. බෙරපදයක් ගහනකොට එක බෙරපදයක් පුළුවන් එකපාර ගහන්න. ගුඳ ගුඳ ගති ගත කියලා බෙරපදයක් තියෙනවා. දැන් ඕක ගහන්න පුළුවන් එකපාර. මොනවාතර දෝක් ගහන්න පුළුවන් එකපාර නෑ. ගුඳ කියලා එකක් ගහනවා. ගුඳ කියලා තව එකක් ගහනවා. ගති කියලා තව එකක් ගහන්න ඕනේ. ගත කියලා තව එකක් ගහනවා. එහෙනම් ගුඳ ගුඳ ගති ගත කියලා ගැහුවා. ඔය හතර ගහනකොට ඔය හතර ඔක්කොම එකතු කරලා එකතු කරගෙන හදාගෙන ඉවරලා කියනවා මොකද? මම බෙරපදයක් ගැහුවා. නැත්තම් මම බෙරපදයක් ගැහුවද? එහෙම නැත්තම් අර තට්ටුවක් දැම්මද වෙරේට? එක තට්ටුවක් දැම්මා. ඊට පස්සේ තව තට්ටුවක් දැම්මා. ඊළඟ තව තට්ටුවක් දැම්මා. ඊළඟ තව හරි. දැන් ඔය ගුඳ ගුඳ ගති ගත කියන එක එකපාර ගැහුවාමනේ දැන් ගුඳ ගුඳ ගති ගත කියලා ගැහුවාමනේ දැන් බෙරපදයක් ගැහුවා කියන්නේ. දැන් මම කියනවා බෙරකාර මහත්මියකට, මහත්මයා ඔබ ගහන්න ගුඳ. ආ දැන් ගෙදර යන්නකෝ. සතියකින් එන්න. ආ දැන් අනික් ගුඳේ ගහන්න. දැන් ආයි සතියකින් එන්න. දැන් ආයි ගති ගහන්න. දැන් ආයි සතියෙන් එන්න. ආයි මේ ගත ගහන්න. දැන් ඔබ කියයිද මේ බෙරකාර මහත්මයා මේ ගුඳ ගුඳ ගති ගත ගැහුවා කියලා? නෑ. ඇයි ඔබට මතකත් නෑ ආර ගුඳ ගැහුව බව? හැබැයි මේක ෂණිකව මතකෙට එන නිසා ඒ මොහොතේ වෙන දේවල් ඒ මොහොතේ මතක නිසා හැදිලා එනවා. මොකද්ද? මම ගුඳ ගුඳ ගති ගත ගැහුවා නැත්නම් මේ බෙරකාර මහත්මයා විසින් ගුඳ ගුඳ ගති ගත ගැහුවා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම සිද්ධ වුණේ මොකක්ද? බෙරේ තියෙන එක තැනකට ගැහුවා. දැන් බෙරේ තැන් තියෙනවා. හැම තැනකටම ගැහුවාම එකම සද්ද දෙන්නේ නෑ. එහෙනම් හරි ගහන දැන් බලන්න ඕනේ නේද යයිස්? එහෙනම් ඒකට අදාළ විඤ්ඤාණ හැදිලා ඒ කාය විඤ්ඤාණේ හරහා ගිහිලා හරි තැනට ගහනවා ඕනේ. අත ගිහිලා බෙරේ වැදුනා. සද්දයක් ආවා. ඔය සද්ද හිතේ ඉතුරු වෙලා අනිත් එකටත් ගැහුවා. එතනත් හිතේ ඉතුරු වෙලා. ඔන්න ඔහොම ක්‍රියාදාමයක් තමයි වෙන්නේ. ඉතින් මෙතන කොහෙද සද්දයක් ඉන්නේ? මෙතන තියෙන්නේ තනි කරම. තිත් පරම්පරාවන්නේ. දැන් මේ ගහනවා. ගුඳ කියලා ගහනකොට කොහමද එකපාරට අරමුණක් එහෙම ආවන වෙන බෙරපදේ නැට්ටුව කපෝති. ඇයි දැන් නැට්ටුව බලන් ඉන්නවා ගුඳ ගුඳ ගති ගත නටන අන්තිමට මොකද්ද ගහලා තියෙන්නේ? ගුඳ කියලා ගහලා එකපාරට අවේදම මොහක් කර වෙන අරමුණක් ආවා කියලා දීන ලෝකෙට වගේ ගිහින් මෙන්න හොගාල බජව්වක් ගහනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න වෙනස්. එහෙනම් අරමුණට අනුව නේද හැදෙන්නේ? මොකක්ද ආවේ අරමුණ? අරමුණට අනුව සංකාරය හැදිලා සංකාරයට අනුව විඥානය හැදිලා ඒකට අනුව තමයි කය පාලනය. එන එකම විඥානයක් විසින් කයපාලනය වෙනවද කොහෙවත්? එහෙම එකක් නැහැ. එක අරමුණයි. ඒක තමයි වැඩි. අන්න ඒක හොඳට බලා ගන්න ඕනි. එක වෙලාවකට එක අරමුණක් එනවා. හැබැයි මේ එක වෙලාව මොකද්ද? එක හිත. ඒ කියන්නේ තප්පරයකින් ප්‍රකෝටියෙන් පංගුවේ එකක් විතර. අන්න ඒකයි ඔතන තියෙන ප්‍රශ්නේ. දැන් අපිට හිතෙනවා අරමුණු කීපයක් එන්න පුළුවන් කියලා. නමුත් ඇත්තම තත්ත්වය මොකද්ද? එක අරමුණයි එක අවස්ථාවක. ඒ අරමුණට විඥානය හැදුණා. ඒ විඥානයට අදාළව ඒ කටයුතු සිද්ධ වුණා. පුළුවා. අපිට බෑ. එහෙනම් දැන් මෙහෙමයි. A-ගෙන් B හැදෙනවා. B දැන් හැමෝම දන්න එකනේ. මදුරු කීටයාගෙන් මදුරුවා හැදෙනවා. නැත්නම් මදුරු බිත්තරෙන් මදුරු කීටයා හැදෙනවා. මදුරු කීටයාගෙන් මදුරුවා හැදෙනවා. මදුරුවට පුළුවන්ද කීටයා පාලනය කරන්න? කීටයාගෙන් පුළුවන්ද මදුරුවා පාලනය කරන්න? මොකෙන්ද පාලනය කරන්න පුළුවන්? මදුරුවව පාලනය කරන්න නම් ඕනම් පුළුවන් මොකෙන්ද? කීටයගෙන්. නමුත් මේ කීටයව මැරුවොත් මදුරුවෙක් නැහැ නේද? හැබැයි කීටයෙක්ගෙන් පුළුවන්ද මදුරුව බලන්න? නේද? මදුරුවෙක්ගෙන් පුළුවන්ද කීටයව මරන්න? ඒ කියන්නේ මදුරුවෙක්ව මරලා පුළුවන්ද කීටයව නැති කරන්න? එහෙම බෑ. එන්නේ එහෙනම් දැන් බලන්න අර ඕක දාන්න එතනට ඔය ගත්ත උපමාව අරමුණක් එන එක ඔබට නවත්තන්න පුළුවන්. ඔබ දැන් ඔබ කියලා කියන්නේ ඒ මොහොතේ ඇති වෙන විඥානයනේ. අඩුම ධර්ම මේක තේරෙනවනේ නේද? ඔබ කියලා කිව්වේ මොකද්ද? ඒ මොහොතේ ඇති වෙන විඥානය. හරිනේ? එහෙනම් ඔබ නම් ඔබ කියන්නේ ඒ මොහොතේ ඇති වෙන විඥානය නම් විඥානයට පුළුවන් අරමුණ නවත්තන්න. නෑ, අරමුණේ සංකාරයද හැදෙන්නේ ඉවරයි දැන්. දැන් එහෙනම් ඊළඟට මොකද වෙන්නේ? සංකාරයෙන් විඥානය හැදෙනවා. එහෙනම් විඥානයට ඒක නවත්තන්න බෑ. හරි, අපි මෙහෙම ගමුකෝ. චතුත්ථ ධාන සමාපත්තියට සම්බන්ධලා ඉන්නවා. ශරීරය සම්පූර්ණයෙන්ම නිශ්චලයි. ඇහැ ඉස්සරහින් මොකක් ගියත් පේන්නේ නැහැ. අපි දුමුක එහෙම එක. හරි, දැන් අරමුණු එන්නේ. ඇයි අරමුණු එන්න තැනක් නැහැනේ? උපේක්ෂා ඒකාග්‍රතාවයට ඇවිල්ලා ඉන්න උතුමෙන්නේ. මනින්වත් අරමුණක් දෙන්නේ නැහැ. එකම අරමුණක තමයි මේ මන යන්නේ. අර පහින් කොහොමත් නැහැ. ඇයි? ඒ පහ නිශ්චලයි. ඒ පහ සම්පූර්ණයෙන්ම නිශ්චලයි. එහෙනම් දැන් අරමුණු එන්නේ නැහැනේ අතුලට. දැන් අරමුණක් කොහෙන් හරි එන්නේ නැහැ මනට. එක්කෝ ඇහෙන් එන්න ඕනේ අරමුණක්. එක්කෝ කනෙන් එන්න ඕනේ අරමුණක්. එක්කෝ නාසයෙන් එන්න ඕනේ. එක්කෝ දිවෙන් එන්න ඕනේ. එක්කෝ ශරීරයෙන් එන්න ඕනේ. එක්කෝ මනෙන් එන්න ඕනේ. ඒකත් හොඳයි. ඒකත් අහමේ හොඳයි. එතන තියෙන්නේ මොකද්ද? ඒ එතන තියෙන්නේ ඒක තප්පරයකට, ඒකයි කිව්වේ තප්පරයකට ප්‍රකෝටි ගානක් මේ දේවල් සිද්ධ වෙනවා. එතකොට අපිට තේරුම් ගන්න බෑ හුස්ම, දැන් හුස්මක් ගන්න විඤ්ඤාණ කීයක් ඕන වේද මේ ක්‍රියාදාමය සිද්ධ කරන්න? ඒකනේ කියන්නේ. දැන් මේකයි ඔබට මම කිව්වොත් එහෙම හුස්ම ගන්න එකත් පුදුම වදයක් කියලා. ඔබට ශාරීරිකව තේරෙන්නේ එකක් නෑ, නමුත් මානසික විතර බලන්න. දැන් මම ඔබට කියන්නේ සතර අපාය කියන එක මහා ගිනි ගොඩක් කියලා. දැන් ඔබට ඔබට නිකන් මානසිකව දැනෙනව නේද ඒ ගින්න? නැතුව සතර අපාය ගිහිල්ලා ඇවිල්ලා අවිතිමා නරකාදී කියන්නේ මහා ගිනි ගොඩක් කියලා කිව්වහම ඔබ එහෙ ගිහිල්ලා ඇවිල්ලා නෙමෙයි ඉන්නේ. ඒක දැන් ගිහිල්ලා ආව නෙමෙයිනේ. නමුත් ඔබ ඒ ගින්නට ඕව නිකන් පිච්චෙන වගේ දැන්නවනේ. හම්බව මන්න නිවන් දැක ගන්න ඕනේ කොහොම හරි මෙතනට යන්න බෑ කියලා. අන්න ඒ වගේ හුස්ම ගන්නවා කියන එක වදයක් වෙන බව මෙන්න මේ තුලින් දැක ගන්න පුළුවන්. ඇයි ඒ තප් මේ එක හුස්මක් ගන්න කාය සංඛාර කෝටි ගානක් වදන්න. කාය සංඛාර කෝටි ගානක් වලලි වෙලා තමයි යන්න එක හුස්මක් ගන්න. ඇයි මේ ඔක්කොම පද්ධති ක්‍රියාත්මක කරන්නේ? යනවා එක එක තප්පරයක් ගත්තට පස්සේ ඕ වගේ විඤ්ඤාණ ලක්ෂ කෝටි ප්‍රකෝටියක් බැඳෙනවා. ඒ හැදිලා ඒවට අනුව තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඒක නිසා තමයි අපිට තේරෙන්නේ හුස්ම ගන්න ගම කතා කරනවා කියලා. නමුත් එහෙම එකක් නැහැ. එක වෙලාවක දෙකක් වෙන්නේ නැහැ. එතකොට නිරෝධ සමාපත්තියට ලැබුණාට පස්සේ ඔය ඔක්කොම නතර කරනවා. ඔව්. ඔක්කොම ඉවරයි. නිරෝධ සමාපත්තියට වැදුනට පස්සේ දැන් මම ඒකට එන්නම්. මේක මේක අනිත් උත්තරේ හරියට දීලා ඉවරලා. දැන් එතකොට අරමුණක් එනකොට ඒ අරමුණ නැති කරන්න ඕනනම් පුළුවන්. අරමුණක් එනකොට අරමුණක් නැති කරගන්නව වෙන අරමුණක් අරගෙන. හැබැයි එන අරමුණු පාලනය කරන්න බෑ. ඉගෙන ඒ මොකද හේතුව? දැන් අරමුණේ අරමුණක් එනකොට දැන් අරමුණ කියන්නේ මොකද්ද? අරය මුණ කරනවා. අරය මුණ කරනවට තමයි අරමුණ කියන්නේ. මුණක් කියලා කියන්නේ තිතක්. මුණ කියන්නේ තිතට, තිතකට. අරය කියන්නේ මොකටද? අරය කියන්නේ විශාල ප්‍රදේශයකට අරයක් කියලා කියන්නේ. දැන් වෘතයක් අඳින්න මොකද්ද ඕනේ වෙන්නේ? අරයක්. රේඩියස් එක කියලා කියන්නේ අරයක්. එහෙනම් ඔය අරයෙන් අඳිනවා ලොකු ඒරියා එකක්. ඒ ලොකු ඒරියා එකක තියෙන අරය මොකද කරන්නේ? මුණක් කරනවා, තුඩකට ගේනවා. ඒ කියන්නේ එක අන්න අරමුණු වුණා. එහෙනම් එක දෙයක් අරමුණු වෙනවා. එක දෙයක් අරමුණු වුණාම ඒක ඔන්නම් නවත්ත ගන්න පුළුවන් කොනවා කළාද? හැබැයි වැඩේ තියෙන්නේ මේකයි. ඒ අරමුණෙන් ඒ අරමුණ ආවොත් එහෙනම් මොකද වෙන්නේ? ඒකට අදාළව සංකාරයක් හැදෙනවා. ඒ සංකාරයට අදාළව විඥානයක් හැදෙනවා. දැන් අපි හිතමුකෝ මෙහෙම හොල්මනක් දකිනවා. දැන් ඒ හොල්මන එකපාරක් දැන් දකිනවා. දැන් දකිනකොට මොකද වෙන්නේ? දැන් දැකලා හිත බය වෙනවා. බය වුණ ගමන් ඔබ මොකද කරන්නේ? ඇස් දෙක පියාගන්නවා. ටක් ගාලා. ඇයි ඇස් දෙක පියාගන්නේ ටක් ගන්න? එතකොට මොකද වෙන්නේ? අර හොල්මන දැකීම කියන අරමුණ එන්නේ නැහැ. හොල්මන දැකීම කියන අරමුණ එන්නේ නැහැ. ඊට පස්සේ හොල්මන කතා කරන්න වැහෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඇහෙනවා. ඇහිලා බය වෙනවා. ඒක නිසා ඊට පස්සේ ආයෙ එනවට කැමති නැහැ. ඒක නිසා මොකද කරන්නේ? කන් දෙකත් වහගන්නවා. එතකොට ඒකෙන් කරන්නේ ආයෙ අර අරමුණ එන එක නවත්ත ගන්නවා. ඉතින් අරමුණ ඇවිල්ලා බැට කෑවට පස්සේ මොකද කරන්නේ? ඒ අරමුණ එන එක නවත්ත ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න තාත්‍රුන් වහන්සේට වඳින ගාතාවක් කියන්න පටන් ගන්න. තව ඉතින් ම්ලේච්චෙක් නම් කුණුහරපයක් කියන්න පටන් ගන්න. ඔය දෙකෙන් තියෙන. ඉතින් කුණුහරපයක් හරි ගියා. එහෙනම් මොකද ඉතින් අන්න අරමුණ ඊට පස්සේ මේකට ඇයි ඇයි ආ ඒකත් හොඳ අදහසක්. ඇයි තාත්‍රුන් වහන්සේට වඳින ගාතාව කියන්නේ? ඔතන තියෙනවා තව එකක්. ඇහැනම් වහගත්තා. කන් දෙකත් වහගත්තා. ආ මන ඇයි දැන් ඒක ඇඳිච්ච එක තියෙනවනේ. දැන් ඒක වහගන්නේ මොකෙන්? ඔන්න ප්‍රශ්නේ. ඒක වහගන්න සාහතුරුන් වහන්සේගේ ශක්තිය ගන්න. මගේ සාහතුරුන් වහන්සේ යකෙකුට ඔබයි නැති කෙනෙක්. කියලා අන්න මහා වීරියක් හට ගන්නවා සාහතුරුන් වහන්සේ සිහිපත් කරගෙන. නෑ මේකනේ නෑ අපිට වෙනස් කරනවා කියලා එකක් නෑනේ මෙතන. අපි වෙනස් කරනවා නෙමෙයි. ඒකයි මම කිව්වේ. දැන් අපි කියන්නේ විඥානයනේ ඔතන. ඒ මොකද අපි කියලා එකෙක් නෑනේ. සත්වයේ කියලා හේකුත් නෑනේ. මේ විඥාන හැදි යන ක්‍රමවේදයක් ගැන මේ කතා කරන්නේ. එහෙනම් දැන් ඔතන විඥානය නම් අපි කියලා කියන්නේ. විඥානය හැදෙන්න නම් ඔය දැන් ඔය එන එක නවත්තන්න හරි. මුලින් එන එක නවත්තන්න බෑනේ. ආ හරිද? ඒ පළවෙනි එක එන එක නවත්තන්න බෑනේ කාටවත්. මේ හොල්මන දකින්නවා. දැක් ඒ මොකද හොල්මන දකින්නවා කියන්නේ හොල්මන දැකලා දැන් අර ඒ හොල්මනට දැන් බය වුණානේ. දැන් එයා දැන් ඔන්න දැන් ඊළඟට දැන් විඥානයක් හැදෙනවා දැන්. ඒ හැදෙන විඥානයේට අරමුණ නවත්තන්න බෑ. මොකද අර මේ විඥානය හැදෙනකොට හැදෙන්නේ ඇයි? මේ විඥානය හැදුනේ කොහොමද? සංකාරකෙන්. සංකාරය හැදුනේ කොහොමද? අරමුණේ. එහෙනම් ඒ අරමුණ ඕල්රෙඩි ඇවිල්ලා. ඔව් දැන් අපි අවිද්‍යාව කියන එක දාමුකෝ පැත්තකට. දැන් ගන්නකෝ. දැන් ඔන්න දකින්නවා. දකීම කියන අරමුණක් ආවා. ඒ අරමුණත් එක්ක අවිසංකාරයක් හැදෙනවනේ. ඒ අවිසංකාරයෙන් නේද විඥානය හැදෙන්නේ. එහෙනම් දැන් ඔබ විඥානය කියන්නේ ඔබනේ. දැන් ඔය ඔබව හැදුනේ. ඕල්රෙඩි අරමුණ ඇවිල්ලානේ. ඔය ඒ ගමන යනවා. මහා දුක්ඛ වේදනාවක් හටගත්තා. දැන් මොකද කරන්නේ? දැන් නම් බෑ. ඒක නිසා මොකද කරන්නේ? අර අරමුණ නැති කරන්න කාය සංකාරයක් වඩන වෙනව. මොකද ඒ ආර සංකාරය? භාවිය ඇත් එක. ඔන්න ඩක් ගන්න ඇත් එක වහගත්තා. දැන් මොකද වෙන්නේ? දැන් ආය අර භූත අරමුණ අර ඇත් දෙකට දැකපු අරමුණ එන්නේ නැහැ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අර මනේ වැඩිච්ච අරමුණ දැන් එනවා හොගා. අන්න එතන සියුම් තැනක් තියෙන්නේ. කවදාවත් අරමුණක් එන එක විඥානයකට නවත්තන්න බෑ. හැබැයි ඒක ගිහිල්ලා අර ඊළඟට එන අරමුණ ඕනනම් නවත්ත ගන්න පුළුවන් වෙන එකක් අරමුණු කරලා. එහෙම නැත්නම් එකපාරට සංඥා වේදෙදි නිරෝධයට සම්බන්ධ වෙනවා. එහෙම තොන්න පුළුවන් එක නවත්ත ගන්න. අරමුණු වෙන එක නවත්ත ගන්න පුළුවන් කොහොමද? සංඥා වේදහිත නිරෝධයට සම්බන්ධ වෙනවා. දැන් හිත හට ගන්න නැහැ නේ? දැන් හිත නැහැ. ඔන්න බලන්න දැන් සංඥා වේදෙදි නිරෝධේනුත් තවන්න තේරුම් ගන්න එකක් කරුණක් තියෙනවා. දැන් හිත නැහැ එකක්වත්. මෙච්චර වෙලා හිත හටගෙන ගියා. දැන් මොකද වෙලා තියෙන්නේ? වේදනා සංඥා නිරෝධ කරලා තියෙන්නේ. හත් දවසක් යනකම් වේදනා සංඥා නිරෝධයි. දැන් වේදනා සංඥා නිරෝධ වුණා කියලා කියන්නේ මොකද්ද? දැන් මේ හැමෙක හිත හටගන්නේ. කයක් විතරයි තියෙන්නේ. හිත හට ගැනීම අතර වෙනවා. එන එකක් නෑ අර හිත හටගෙන ගියා මේ ගමනේ. ඒකෙදි මොකද වුනේ දැන්? ඕන්න නැවතුණා. දැන් ඔන්න ඔහොම නැවතිලා ඉඳලා ඔය ක්‍රම වේදෙට කියලා උන්වහන්සේලාගේ අදිස්ථානයක් තියෙනවා. ඒකත් හොඳට අවබෝධ කරගන්න. මොද මේ මෙතෙන්ට ආපු නිසා මම මේ ගැන පොඩ්ඩක් යන්තම් කියන්නේ. මේ මේවා ඔබට ගෝචරේව නෙමෙයි, අපිට ගෝචරේව නෙමෙයි. මේ මහරහත් උතුමන්ට ගෝචරේව. තව ටික කාලෙකින් ඒවා ඔබට ගෝචර වෙයි. අදිස්ථාන කරන්නේ ඒකට. රජ වෙන්න ඉන්න කෙනා. ඒ ඩ්‍රීම් එක රජුරු. ජනාධිපති වෙන්න ඉන්න කෙනාගේ ඩ්‍රීම් එක මේ ජනාධිපතිතුමනි. තව. කසල හොදකෙක් නෙමෙයි. ඒක නිසා ඔබ අරහත් වෙන්න පත් වෙන ඉන්න උතුම නම් අරහත් වෙන්න පත් වෙච්ච උතුමන් ගැන සිහි කරන්න හැම මොහොතකම. ඒ උත්තමයන්ගේ ಗುಣ මං කොයි වෙලාවද ලබා ගන්න කියන එක ඒ ඩ්‍රීම් එකේ ඉන්න. ලෝක සත්‍යය මෝඩ මුලාවක ඉන්නේ කාලා ඕන එකක් කරගත්තේ. රහතන් වහන්සේලාට ගල් ගහලා පව් පුරවගෙන ඕනේ අපායක ගියද? ඒව ගැන හිතන්න යන්න එපා. අපායත් ඕනේනේ මං ඔබට කිව්වනේ. ඒකත් ඕනේ. උත්සාහ කරන්න බේර ගන්න නැත්නම් උපේක්ෂාවට එන්නේ. ඒක දාන්නකො පැත්තකට. දැන් ගන්න. නිරෝධ සමාපත්තියට සම්වැදෙච්ච උත්තමය. නිරෝධ සමාපත්තියට සම්වැදෙච්ච උත්තමයක පුච්චල ගිනි තියන්න බෑ. උන්වහන්සේලා අදිස්ථාන කරනවා. ඒ අදිස්ථාන දනුව අදිස්ථාන හතරක්ද කොහෙද කරන්න මට මතක නැහැ හරියට. ඒ අදිස්ථාන හතරක්ද කොහෙද කළාම එක අදිස්ථානයක තියෙන්නේ උන්වහන්සේ සතුව පවතින චීවරයකට හෝ උන්වහන්සේගේ ශරීරයට හෝ ගිනි තියලා දවල පුච්චන්න බෑ. ඒක කරන්නේ පින්වතුනි ලෝක සත්‍යය කරේ පතන මහ කරුණාවෙන්. ඇයි ඒ? නිරෝධ සමාපත්තියට සම්බඳුනට පස්සේ ડોක්ටර් කෙනෙක් බල්ල කියයි මොකද්ද? මැරිලා ඉවරයි. බලන හරියත් අල්ල එකක් කපලා දාලා මේ දැන් මේක මේ දාන්නකෝ කියලා කියයි. රහතන් වහන්සේ නමක් මරපු පාප කර්මයට අහු වෙනව නේද ඊට පස්සේ? ලේසි වැඩද? එහෙනම් එහෙනම් පිච්චෙන්නේ සිවුරු පොටක්වත් පිච්චෙන්නේ නැහැ. ඒක අදිස්ථාන බලය. එහෙනම් දැන් ලෝක සත්‍යය මේ ලෝකෙට අදාළ පුද්ගලයෝ එහෙම හිතන්න යන්න එපා. කපුනේ. ඕක ඒක. එහෙනම් කපුණන් ඒකත් පිච්චෙන්නේ නැහැ. නෑ ඒක මේ ලෝකයේ ලෝකයේ අභිභවගී එකක් ඒක. ඒක 이르දි විශේෂය. එහෙනම් එහෙම එකක් තියෙනවා. ඊළඟට උන්වහන්සේ දැන් මෙතන වෙන ක්‍රියාදාමයක් තියෙනවා. මේක තමයි වැදගත්ම දේ. ඔබ හොඳටම දැනගන්න ඕනේ. එක විඥානයක්. ඒ විඥානයේ සලායතන හරහා ගිහිල්ලා වේදනා සංඥා හදලා ඒකට අනුව දුක් වීම සතුට වීම වෙලා ඇලීම ගැටීම වෙලා ජාතිය හටගෙන ඒ ජාතිය ජරා මරණයට යනකොට අවිද්‍යාව තියෙන කෙනෙක් නිසා මොකද කරන්නේ? තව එකක් ඉබේම ගොඩනගනවා. අරකින් ගත්ත ධම්ම ගොඩක් දුරට මේකට අරමුණු කරගන්නවා. අරකේ දිවිච්ච ඵලය මේකට අරමුණු කරගන්නවා ගොඩක් දුරට. එන්න එහෙම වෙන ක්‍රියාදාමයක් තියෙනවා. එතකොට නිරෝධ සමාපත්තිය සම්වදීච උත්තමෙකුට මේ හිත ගියා, ඒ හිතින් තව එකක් හැදෙනවා. ඒක හදනව නෙමෙයි, කය පවත්වාගේ මේ ජීවත් වෙන්න ඕන නිසා හැදෙනවා. ආයි යනවා, ආයි හැදෙනවා, ආයි යනවා, ආයි හැදෙනවා. ඔහොම වැඩ පිළිවෙල ගිහිල්ලා මොකද වෙන්නේ? ඕන එක මට නතර වෙනවා. දැන් හිත හැදින එක නතර වුණා නෑ, මොකුත් නෑ. හිත හැදෙන එක සම්පූර්ණයෙන්ම නතර වුණා. දැන් මට කියන්න, එහෙනම් දැන් උන්වහන්සේ හත් දවස් ඉවර වුණාට පස්සේ කොහොමද ආයි හිතක් හදාගන්නේ? ඇයි එන්නේ මේකට? අදිස්ථාන බලේ. ඒ අදිස්ථාන බලයෙන් හරියටම නැත්තම් කවුරු හරි කතා කළත් ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ, මොකුත් නැහැ. ඒක නිසා තමයි පින්වතුනි උන්වහන්සේලා අදිස්ථාන ගන්නේ ශාස්ත්‍රුන් වහන්සේට. උන්වහන්සේගෙන් විමසීමට තමයි කරුණක් එහෙම තියෙනවනේ. ශාස්ත්‍රුන් වහන්සේට සිහිපත් වුණොත් එහෙම අහවල් වික්ෂුව කොහෙද දන්නේ නැහැ එහෙම කියලා. ඒ අදිස්ථාන බලයෙන් නිරෝධ සමාපත්තිය මිදෙනවා. ඒ වගේම උත්තම වික්ෂු සංඝයා වහන්සේලාට විනය කර්ම කටයුත්තකට හෝ මොනෝම හරි දෙයකට උන්වහන්සේගේ අවශ්‍යතාවය අවශ්‍ය වුණොත්, උන්වහන්සේගේ සහභාගී වීම හෝ කරුණු දැන ගැනීමට අවශ්‍ය වුණොත් ආන් ඒ අදිස්ථාන බලයට අවදි වෙනවා. එහෙනම් ඔය අවදි වෙන වෙලාවේ මොකද්ද වෙන්නේ? මේක මම මේ බොහොම ගැඹුරු කාරණාව පස්සේ කතා කරන්නම් මේවා. තාම අරහත්ත්වය ගැන කතා කරන්න කාලේ නෑ. දැන් කතා කරන්න තියෙන අනාගාමිත්වය ගැන. අරහත්ත්වය ගැන කතා කරන්න කාලේ එනවා. ඒ කාලේට ඒව කතා කරා. දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න මේ ක්‍රියාදාමයේදී අර අදිස්ථාන බලයට අනුව ඔන්න හිතක් හට ගන්න උන්වහන්සේට. එතකොට ඒ හත ගන්න හිත සාමාන්‍ය හිතක් එහෙමද? නෑ නෑ නෑ. නේව සංඥා නා සංඥා යතන. මේක පින්වදින මේ නිකන් නිරෝධ සමාපත්තිය සම්බන්ධින්න බෑ. ආ මේ දැන් හිටියා දැන් සම්බන්ධුනා නෙමෙයි. අෂ්ඨ සමාපatti ලාභී. ප්‍රථම අධ්‍යාන, ද්විතීක අධ්‍යාන, තෘතීක අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන. ඒ වටත් ගිහිල්ලා. ආකාසානං ඡායතන, විඤ්ඤාණං ඡායතන, ආකින්චඤ්ඤායතන ගිහිල්ලා. නේව සංඥා නා සංඥායතන සමාධියටත් ගිහිල්ලා. ආන් එතනින් තමයි සංඥා වේදිත නිරෝධයට සම්බන්ධින්නේ. එතන එතනින් නිදහස් වෙනකොට යන්තම් නේව සංඥා නා සංඥායතන මේවකින් හරි අනවශ්‍ය දේවල් මේ වෙනවා. නේව සංඥා නා සංඥායතන හිතක් කියලා කියන්නේ යාන්තමින් දැනගන්නවා, අඳුනගන්නවා යාන්තමින්. නැති වෙලා යන්න වගේ එනකොට ආයි දැනගන්නවා, අඳුනගන්නවා. අන්න එහෙම ස්වභාවයක් ඒ හිතේ තියෙන්නේ. යාන්තමින් දැනගන්නවා, හඳුනගන්නවා. චතුර්ථ ධ්‍යාන සමාධියට ගියාම පිංගුතුනි මේ කය තනිකර ටියුබ් ලයිට් එළියක් වගේ බැරල් එකකට නිකන් හිතන්නකො ෆයිබර් ග්ලාස් වලින් ගහපු සුදු පාට බැරල් එකකට ගහනවා කියලා ටියුබ් ලයිට් එක ආන්නේ ගැහුවා වගේ තමයි කය දැනින්නේ තමයි. එච්චරයි දැනින්නේ කයට. උපේක්ෂා ඒකාග්‍රතාවයට යනවා ඒ තරමට. දුක්ඛස්සච පහානා සුඛස්සච පහානා පුබ්බේව සෝමනස දෝමනස්ථානං අත්තංගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ධානං උපසම්පජ්ජ විහෙරති. අර දුකත් ප්‍රහාණය වෙලා සුඛයත් ප්‍රහාණය වෙනවා. මෙච්චර වෙලා සුඛේකුත් තිබුණනේ තුතිගත් ධානයට ඇවිදින්න. ඒ සුඛයත් ප්‍රහාණය වෙලා දුකත් ප්‍රහාණය වෙලා පුබ්බේව සෝමනස දෝමනස්ථානං අත්තංගම අර සෝමනස් දෝමනස් ගතිත් නැති වෙලා ගිහින් උපේක්ඛා සති පාරිසුද්ධි අන්න උපේක්ඛා ඒකාග්‍රතාවයට ඇවිදින්න. චතුත්ථ ධානයේ ඉන්නේ. එතකොට ඒත් කය දැනගන්නව අඳුනගන්නව. මේ දැන ගැනීම අඳුන ගැනීම පිස්සුවක් තනිකර. හිතක් හැදෙන්නේ මොකටද? දැනගන්න අඳුනගන්න. හිතේ කාර්යතාවය ඔන්නෝක දැනගන්නව අඳුනගන්නව හැම මොහොතක. එතකොට චතුත්ථ ධානයට ගියාම ඒත් දැනගන්නවා හඳුනගන්නවා තියෙනවා. ඊට පස්සේ ආකාසානංචයතට හිත තියෙනවා. ඒකත් දැනගන්නවා හඳුනගන්නවා. විඥානංචයතට හිත තියෙනවා. ඒ දැනගන්න හඳුනගන්න ප්‍රමාණය අඩුයි. නමුත් ඒත් දැනගන්නවා හඳුනගන්න. මම මේවා එකින් එක දවසක විග්‍රහ කරන්න. මේවා පස්සේ දුවන්න අවශ්‍ය නැහැ. මේ කතා කරන ධර්මයේ මෙනෙහි කරන්න. මට ඔබව එච්චර අමාරුවේ දාන්න බෑ. භාවනා කරන එක හොඳයි. උවමනා අය භාවනා කරන්න. මම මගේ අදහස ඔබට කියන්න. ධර්මයේ මෙනෙහි කරන්න. සාත්‍රුන් වහන්සේගේ ශාසනයේ භාවනාව කියලා කියන්නේ ධර්මයේ මෙනෙහි කරන එකට. විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත, වොස්සග්ග පරිණාමී සති සම්බොජ්ජංගයේ වඩන. ඔය කරුණ ටික තමයි තියෙන්නේ. ඉතින් භාවනාව කියලා නමකින් අරයි යන්න කෝක. හරි. එතකොට කොහොම හරි මේ අෂ්ඨ සමාපatti ලාභීන්ගේ ක්‍රමවේදය. ඒව පස්සේ බැරිය. ඉස්සෙල්ලා අරහත්ත්වයටපත් වෙන උත්සාහ කරන්න. අරහත්ත්වයටපත් වෙනකොට මේවා සියුම් ලෙස නැගිලා හරි අරහත්ත්වයටපත් වෙයි. මේ ධානය ගැන හිතන්න දෙයක් නැහැ. ධර්මයේ මෙනෙහි කරන්න. ධර්මයේ මෙනෙහි කරනකොට ධාන වලට යයි. නිවන අරමුණු කරන්න. ඔබ කොළඹ යනවනම් නුවර ඉඳලා කොළඹ යනවනම් ඔබ කොළඹ අරමුණු කරන්න. කඩු ගන්නා පල්ලම අරමුණු කරන්න එපා. කොළඹ යන එකේ කොළඹ යනවනම් කඩු ගන්නා වරහා කොයි වෙලේ හරි යන්න එපේ. ඒකයි අරමුණු කරන්න දෙයක් තියෙනවා. නෑ ඒක කොයි වෙලේ හරි යයි. අස්ස සමාපatti ලාභීව නම් ඒක වෙන්න තියෙන්නේ ඒ විදිහට වෙයි. ඔබට තියෙන දහම් මෙනෙහි කරන්න විතරයි. චේතනාවෙන් කලියුත්තක් නැත කියලා සාස්ත්‍රුන් වහන්සේම දේශනා කළා තියෙනවා. හැබැයි වීරිය වඩලා ධර්මයේ මෙනෙහි කරන්න. ඒක තමයි කළ යුත්තේ. ඒකට තමයි ධම්මානුපස්සනාව තියෙන්නේ. ධම්මානුපස්සනාවෙන් කරන්නේ මොකද්ද? ධම්ම පිරිසුදු කරන්නේ. අනුපස්සන 95 පහ කළා දානවා. සාත්‍රුන් වහන්සේගේ ධර්මයට අනුව ලෝක ධර්ම මක් කරනවා පහ කළා දානවා. ඒක තමයි ධම්මානුපස්සනාව කියලා කියන්නේ. ඔව්. ධම්මානුපස්සනාව කියලා කියන්නේ අන්න ඒකට. ධම්මානුපස්සනාවේ ශාස්ත්‍රුන් වහන්සේගේ සාරවත් ධර්මයේ හැමම තියෙනවා මාත්‍රකාවතේ. ගොඩක් දුරට මෝහසහගත ගතියක් තමයි ඒක. ධම්නස කියන එක වැටෙනවා ද්වේෂයට. නෑ නෑ නෑ ධම්මානුපස්සනාව කියන්නේ වෙන කට වෙන දෙයක්. ධම්මානුපස්සනාව කියලා කියන්නේ හැමතිස්සෙම තමන්ගේ මේ එන අරමුණු. ලෝක අරමුණු එනවා තමයි. නමුත් ලෝක අරමුණු නැතුව තමන්ගේ හිත මේ එන මේ හිත හැදෙන ඒවා හැදෙන්නේ අරමුණුත් එක්කනේ. ඒ හිත හැදෙන වෙන අරමුණු තියෙනවා. ආන්ගේ අරමුණු ගන්න. දැන් උදාහරණයකට කිව්වොත් එහෙම දැන් සත්‍ය විභංග සූත්‍රයේදී සරියුත් මහ රහතන් වහන්සේ විභංග කළානේ චතුරාර්ය සත්‍ය. දැන් ඒක එහෙම්මම තියෙනවා කොහෙද? ධම්මානුපස්සනාව. විභංග කළා. එහෙනම් ඒ විදිහට හිතන්න කියලා. ඊටත් එහා ගිය තව ඒවා තියෙනවා. සත්‍ය විභංග සූත්‍රයේ නැති තරමට එහා ගිය ඒවා තියෙනවා මේකේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. කතංච වික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍ය. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්‍ර තත්‍රාපි නන්දනි. ඔය ටික විස්තර කරලා ඉවර වෙලා ඊට පස්සේ කියනවා මේ තණ්හාව ඇති වෙන තැන් කිංච ලෝකේ ප්‍රිය රූපං සාත රූප. මොන මොන මොන ප්‍රිය රූප සාර්ථක රූප තුලද මේ කියන තණ්හාව ඇති වෙන්නේ. චක්කුන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. ඔන්න ධර්මයක් දුන්නා. කොහොමද මේක එන්නේ කියලා. මේ තණ්හාව ඇති වෙන තැනක් ගැන කතා කළා. කොහේද තණ්හාව ඇති වෙන්නේ? ප්‍රිය රූපෙන් සාත රූපං. ප්‍රිය ලෙස ගත්තනම් සාර්ථක ලෙස ගත්තනම්. ඒ ප්‍රිය ලෙස සාර්ථක ලෙස ගත්තා. කියන්නේ ප්‍රියයි කියලා ගත්තා වටිනවා කියලා ගත්තා. ප්‍රියයි කියලා වටිනවායි කියලා ගත්තනම් ආන්නේ ගත්ත තැන මොනව හට ගන්නවද? තණ්හාව හට ගන්නවා. රූපන් ලෝකේ පිය රූපන් සාත රූපන් එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. ආන්නේ තණ්හාව ඒතන උපදින්නේ. එත්ත නිරුද්ධ එත නිවිසමාන නිවිසති. ආන් ඒතන වැඩි වැඩි වර්ධනය වෙනවා. ඒතන පවතිනවා. එහෙනම් තණ්හාව කියන එක ඇති වෙන තැන පෙන්වලා දීලා තියෙනවා. මොනවද? යම්කිසි රූපයක් ප්‍රිය ලෙස මధుර ලෙස සාර්ථක ලෙස ගත්තන. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ ඉන්නේ. එතන ඔන්න ඔය තැන ඒ විදිහට ගත්තනම් එහෙම ඒ රූපෙට ඇලෙනවා. දැන් උදාහරණයක් කියලා ගමු. දැන් මේ රටේ පරණ පහේ කොලේ. පවුම් පහේ කොලේ දැන් අවලංගු කළා නේද? තාම බැංකුවට දෙන්න පුළුවන් හින්දාම. හරි. දැන් අපි හිතමු යම් දවසක් එනවා බැංකුවටවත් දෙන්න බෑ. දැන් මේ කොලයක් වැහලා තිනවා පාරේ. පතර කොලේකුත් වැහලා තිනවා පාරේ. දැන් ওই දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් වැහලා තිබ්බොත් එහෙම මොකද? දැන් වටිනවා. අන්න දැක්කද? රූප නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රිය රූපං සාත රූප. එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිසි. දැන් මේව ගැන කතා කරනවා මම. තව අවුරුදු දෙකකින් විතර. ඇයි? තාම තියෙනවා කතා කරන්න ගොඩක් දේවල්. මේ කරුණු අපි අරන් තමයි ධම කතා කරන්නේ. නමුත් අර මේව වෙන්වෙන් වශයෙන් කතා කරනවා එක දවසක්. ඒවට තව කල් යනවා ගොඩක්. නමුත් මේවම තමයි මේ ධම් දේශනාවලදී අපි කතා කරන්නේ. එහෙනම් දැන් මොකද මේ ප්‍රිය ලෙස මధుර ලෙස ගත්ත රූපයක් තියෙනවනම් ආන්නේ රූපේ තන මොනව උපදිනවද? තණ්හාව උපදිනවා. එහි තණ්හාව පවතිනවා. ඔන්න ඔය දහම් කොටස්. දැන් අපිට ඕකට අදාළව දැන් ලෝකයාට එන අරමුණ මොකද්ද? දැන් ලෝකයාටත් දහම් වෙනවනේ. දැන් ප්‍රිය රූප සාර්ථක රූප තියෙන තැන ඕනද වෙන්නේ? හා නියමයිනේ ෂෝක්නේ. ඔවා ගන්න එපා. තව එකතු කරගන්න එපා. එන්න එන්න ඔයත් එන්න මෙයත් එන්න ඔක්කොම එකතු කරගන්න. අන්න මොකද්ද? ලෝක දහම්. එහෙම ධම්මාපු නිසා නෙමෙයි එකතු කරේ. ඒක ධම්ම එහෙම ධම්මාපු නිසා නෙමෙයි ගොඩ ගැහුවේ. ඒ ඔක්කොම කරගත්තා. එහෙනම් මේ මහා දුක්ඛ කන්දේකට අදාළ වෙන්න කටයුතු කරගත්තේ එහෙම ධම්ම වලින් නෙමෙයි. එහෙනම් සාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන ඒ ධම්ම මක් කරන්න පහ කළා දා ගන්න. අන්න පෙන්නනවා තණ්හාව උපදින්නද? කලින් පෙන්නවා දුක උපදින්න. දුක කියලා එකක් තියෙන බව පෙන්නන. දුක උපදින හැටි පෙන්නන. ඒ දුකට හේතු තණ්හා උපදින හැටි. තණ්හා උපදින්නේ මොන මොන තැන්වල? තණ්හාව නිරුද්ධ කරන තැන කොහේ? තණ්හාව නිරුද්ධ කරන තැනත් එතනමයි. එත්තේසා තණ්හා නිරුද්ධමානා නිරුද්ධති එත්ත පහියමානා පහියති. අන්න මොකද වෙන්නේ? ඒක නිරුද්ධ වෙනවා. ඒ වගේම ප්‍රහාණයත් වෙනවා. කොතනමද? ඒ ප්‍රිය රූපේ සාධ රූපේම තැන. එතනින්ම තමයි ප්‍රහාණය කරන්නේ. දැන් මෙහෙම ගන්නකෝ. රෝස මලක් ප්‍රියයි මధుරයි කියලා අරගෙන තණ්හාවක් ඇති කරගත්ත කෙනෙකුට අරලිය මලකින් පුළුවන් ද ඒක නැති කරන්න? පුළුවන්. අරලිය මලේ අනිත්‍ය දැකලා පුළුවන් ද නැති කරන්න? බෑ. රෝස මලේ එහෙනම් ඒ යම් තැනක ඒ සංහාව ඉපදුනා නම් ඒ සාර්ථක රූපේ ඒ ප්‍රිය රූපේම තණ්හාව ගලවන්නවා. ඉතින් එහෙම ක්‍රමවේදයක් තමයි ධම්මානුපස්සනාවේ තියෙන්නේ. තනිකරම මේ ධම්ම සතර මේ සප්ත සම්බොජ්ජංග ධර්මයන් චතුරාර්ය සත්‍ය. ඔව්. අනිත්‍ය දකින්න එක තමයි ක්‍රියාවලිය. අරවත් ධම්ම විතරයි. ක්‍රියාවලිය තමයි අනිත්‍ය. දැන් ඒව ටිකක් තව අපි ඉස්සරහට තියමු. ඉස්සල මේ ධර්මතාවය අවබෝධ කරගන්නකො. මේ ධර්මතාවය අවබෝධ වෙනවා කියලා කියන්නේ පින්වතුනි ඕවා ඔක්කොම ඔළුවට වැටෙනවා කියන එක තමයි. හැබැයි ඒව අපි නාමිකව කතා කරන්න ගියොත් දහම් සාගරයක්. නාමිකව කතා කරන්න ගියොත් එහෙම සාස්ත්‍රුන් වහන්සේගේ දහම කවදක්වත් කියලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් සාස්ත්‍රුන් වහන්සේගේ දහම චතුරාර්ය සත්‍යය දිනනවා නේද? ධම්සක් පැවතුම් සූත්‍රයේ ඇතුලේ චතුරාර්ය මේ සාස්ත්‍රුන් වහන්සේ නමගේ සියලුම ධර්ම කොටස් තියෙනවානේ. ඉතින් එකින් එක විග්‍රහ කරලා ගත්තොත් එහෙම අච්චර ගැඹුරක් හොයන්න යන්න දෙයක් නැහැ. හරි. දැන් එහෙනම් කොහොම හරි දැන් අවබෝධයට ගන්න ඕන කරුණ තමයි මේ හිත හට ගන්නවා කියන එක. ක්වොන්ටිෆයි වෙලා තියෙන්නේ. හිතක් හට ගන්නවා ක්‍රියාවලියක් වෙනවා. තව හිතක් හට ගන්නවා තව ක්‍රියාවලියක් වෙනවා. තව හිතක් හට ගන්නවා තව ක්‍රියාවලියක් වෙනවා. මෙන්න මේ කොටස හොඳට දකින්න. මේ ක්‍රියාවලිය හොඳට දකිනකොට තමන්ට වැටහෙන කරුණක් තියෙනවා. කොයි මොහොතේ හරි දැනෙන කරුණ තමයි පුද්ගලෙක් සත්වයෙක් නැහැ. ඔන්න දැහැගන්න. සත්වයෙක් නැති බව වැටහුණා. ඒක පූර්ණ ප්‍රත්‍යක්ෂව දැනිච්ච දාට පිංගතුනේ රහතන් වහන්සේ කියන උත්තමයා බිහි වෙලා ඉවරයි. පූර්ණ ප්‍රත්‍යක්ෂවම ওই දේ දැනිච්ච දාට. දැන් කනකොට එහෙම. දැන් මේ ප්‍රායෝගිකව කරන්න මේ කියන්නේ. කනකොට එහෙම. පොඩ්ඩක් කල්පනාවෙන් කන්න. සිහියෙන්. එතකොට මේ ආ දැන් මේ කන්නේ පරිප්පුය මේ කන්නේ අලය නෙමෙයි. සිහියෙන් කන්න. සිහියෙන් කනවා කියන්නේ මේ අත චලනය වෙන හැටි දකින්න. බත් එක අනනවා කියල එකක් කරනවානේ. ඒ අත චලනය වෙන හැටි දකින්න. මේ අත චලනය කරන්න එක එක ආකාරයෙන් හිත හටගෙන. ඒ හිතට අනුව මේක චලනය කරන. දැන් අර මහත් එක්ක ඇහුවා. මේ ඇඟිලි පහ මං එකපාරනේ දිග ඇඟිලි නේද? නමුත් මේ ඇඟිල්ලෙන් ඇඟිල්ල අකුලන්නේ නැහැ. අකුලනවා විතරක් නෙමෙයි මේම පොඩ්ඩ කර කරනේ මේක කරන්නේ. නමුත් තප්පරයකට කෝටි ගාණක් හිත හැදෙන නිසා අපිට ඕක තේරෙන්නේ. අපිට හිතෙන්නේ ඇඟිලි පහම අපි එකපාර මිරිකුවා කියලා. ක්‍රමේ කෝටි ගාණක් හිත් තුලින් මේක හැදිලා එනවා. දැන් ඔබට දැන් පේනවාද? දැන් මෙහෙම කළාට පස්සේ මේ තියෙන්නේ වැල් මේ වහරහ තමයි ඔය කියන මේ වේක යන්නේ. ගිහිල්ලා මේක උඩ පල්ලෙහා දාන්නේ. නවන්නේ කරන්නේ ඔය ටික කරන්නේ. එහෙමනම් දැන් බත් කන වෙලාවට අනනකොට සිහියෙන් අනන්න. සිහියෙන් අනනවා කියන්නේ බලන්න කොහොමද වැඩ කරන්නේ. මේ ඇඟිල්ල මෙහෙම ගියා දැන් මේ මොහොතකට ඔබට ඔය මමෙක්ව නැති වෙලා යයි. මේක කරලා බලන්න. අද්දුරු ප්‍රත්‍යක්ෂ දේවල් මම මේ කියන්නේ. මමෙක්ව මොහොතකට නැති වෙලා යනවා. ඔබ සිහියෙන් ඉන්න වෙලාවට ඔන්න ඔය ආකාරයට හත් දවසක් හිටියොත් මොකද වෙන්නේ? මම ඉවරටම ඉවරයි. අන්න ඒකයි සාත්‍රුන් වහන්සේ කිව්වේ විඥාණයට හත් දවසක් ආහාර නොදී නවත්තන්න කියලා. එහෙනම් මේක දෙන විඥාණය කියන්නේ මොකෙද්ද? විඥාණය කියන්නේ බලාපොරොත්තු සහිත හිත. බලාපොරොත්තු සහිත හිත තමයි ওই විඥාණය කියන්නේ. විඥාණය කහට ගන්නේනවා ටුක් කාලා. මොනවද? ආගන්තුක උපක්ලේශයන්. ඒ කියන්නේ මේ පාරිසුද්ධ චිත්තය කහට ගන්නේනවා ආගන්තුක උපක්ලේශයන්ගෙන්. කොහෙන්ද? ඇයි? කුමාරයා උපදින කොටම මොකද වෙන්නේ? විඥාණය කියන කුමාරයා හට ගන්නකොටම එහා පැත්තෙන් හට ගන්නව තව කට්ටියක්. මොනවද? නාම රූප. ඒකට අදාළව බහින්න දෙන නාම රූප බෑලි වෙලා එක කාලදාන. දැන් එතනින් එහාට ඒක මොකද කරන්නේ? දැන් මේ බලාපොරොත්තුවක් ඇතුව බලන් ඉන්නවා. දැන් එයි. කහට ගැන්විච්ච හිත. කොයි වෙලෙත් ඇලෙන්න බලාගෙන ඉන්නේ. ඒක කොහොමාරේ පින්වදිනේ මෙන්න මේක දැන් තේරුම් ගන්න. අඩුම තරමේ කහට ගැන්විලා හරි කොහොමහරි දැන් මේ හට හිත પરම්පරාවක් හට ගන්නවා හොඳට දකින්න. එහෙනම් දැන් බත්තික අනනකොට ඒ ඇඟිලි එහෙම එහෙ යන හැටි බත්තික එහෙම එකතු කර ගන්න හැටි ඒක අර ඒක මේ අතට ගන්න හැටි ඊට පස්සේ අත මෙහෙම උස්සන හැටි ඊට පස්සේ මේක කඩට දා ගන්න හැටි ඒ කඩට දාගත්තට පස්සේ දිවත් එක්ක වදින හැටි දිවත් එක්ක වැදිලා ඒ දිවේ රසයක් එන හැටි ඒ දිවෙන් හරහා රසයකුත් එනවනේ ඊට පස්සේ දැන් කටෙන් මෙහෙම හපන හැටි දැන් මේක දැන් ඔය දැන් හපන ක්‍රියාවලිය අඩුවේ නැද්ද හොඳ තිත්ත දෙයක් එහෙම කනවා තිත්ත රසයට අකමැති කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. ඔය දිවට නම් ඔය ප්‍රශ්නේ නැහැ. කවුරුත් එහෙම හිතන්න එපා මේ මගේ දිව තිත්ත රසයට කැමති නැහැ කියන එක. එහෙනම් ඉතින් දැන් වෛද්‍ය විද්‍යාවෙන් හොයාගෙන තියෙනවානේ දිවේ කොටස් එක පැත්තකට තිත්ත එක පැත්තකට ඇඹුල එක පැත්තකට ලුණු ආදි වශයෙන් දැනෙනවා කියන්නේ. නේ දිව අගටනේ තිත්ත දැනේ. ඒ කියන්නේ උගුරට හොරා බේත් බොන්න බෑ කියලා. නැත්නම් බේත් බොන්න ආසේ හරි මොනවාරි කියන්නේ. එහෙම කරන්න බෑනේ. ඇයි ඒ? දැන් මේ ඉස්සරහා හරියට නම් තිත්ත රස දැනෙන්නේ. හරි ලේසිනේ. මොකද කරන්නේ තියෙන්නේ? උගුරටම දාගත්තා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක අග් ඉස්සරලුනේ දැනෙන්නේ. හරිද? එහෙනම් පින්වතුනි දිවට සම අයිතිවාසිකමක් තියෙනව නේද? ඇයි? දිවේ ඒ පැත්ත කොටස කැමති මොකටද? තිත්තට. දිවේ මේ පැත්ත කොටස කැමති ඇඹුලට. දිවේ මේ පැත්ත කොටස කැමති තව දෙයකට. එහෙනම් දැන් දිවට ඔය හැමෝගෙම සම අයිතිවාසිකමක් තියෙනවනේ. එහෙනම් දැන් කවුද තිත්ත රසයට කැමති නැත්තේ? හැදෙන මන තමයි තිත්ත රසයට කැමති නැත්තේ. ඒක නිසා පෙනඩෝල් පෙත්තක් හරි පැරසිටමෝල් එකක් හරි කනකොට ඒක එකපාරට දාලා ගිරිනව මිසක් හපනවද? හැබැයි කිව්වොත් එහෙම මේක පැණි රසයි කියලා ළමා පැනඩෝල් හරි ඔය තියෙන එක ජාතියේම ළමයින්ට එක මේ තියෙන්නේ එක ෆ්ලේවර්ස් වලින් හදපුවා. දැන් ඕක කටේ දැම්මත් එහෙම ඕක කටේ දාලා සූප්පු කළා විකලා නේද? පුළුවන් තරම් ඒ කටේ තියාගෙන තමයි යවන්නේ. තිත් එකක් එහෙම දාගත්තොත් මොකද? තුන් ගල කිල්ල දානවා. දැක්කද අර හපන ප්‍රමාණය පව වැඩි කරගන්න පුළුවන් මොකෙන්ද? අර විඤ්ඤාණවලින්. ඉතින් ඒ ක්‍රමවේද හොඳට බලන්න මොකද්ද මේකෙ වෙන්නේ කියලා. එතකොට ඔබට ප්‍රත්‍යක්ෂවම තේරෙන දෙයක් ඒ. මේ මමෙක් මුකුත් මෙතන මේකක් නෙමෙයි. මේ ඒ ඒ විඤ්ඤාණ හරහා කෙරෙන වැඩපිළිවෙලක් තියෙන්නේ. ඒ විඤ්ඤාණය යාගේ වැඩේ කළා එතනින් ඉවරයි. ආ අනි තව විඤ්ඤාණයක් පහළ වුණා යාගේ වැඩේ කළා එතනින් ඉවරයි. ඒකනේ තිත්තක් ආව ගම හෘස් කල ගිලලා දාන්නේ. ගිලින්නත් ඕනේ මොකද්ද? ශක්තියක් ඕනේ නේ. මොකද අතින් අල්ල ලෝභ නෙවෙයි. ගිලින්නත් ශක්තියක් ඕනේ. ඒ ශක්තිය කවුද දෙන්නේ? සූර්යයාද? නෑ, ඒ ශක්තිය දෙන්නේ විඤ්ඤාණයක් තමයි. එහෙනම් ඨග්ගල විඤ්ඤාණයක් හැදෙනව මොකටද? මොකද අර අර ගියේ අරමුණ හොඳ නෑනේ ඇත්තට. ඇයි දැන් තිත්තක් දැනුණානේ? ඒ තිත්තක් දැනීම නිසා ඒ කියන්නේ අරමුණක්නේ මනට ආපු. එහෙනම් ඒ මනට ආපු අරමුණෙන් ඊළඟට මන ගන්නවත් ඒ අරමුණ එනකොට මොකද හැදෙන්නේ? ඨග්ගල කියලා දාන්න. පණිදසයි එහෙම නම් මොකද කරන්නේ? දැන් විඤ්ඤාණ හැදෙනවා මේ හපහප කන්න මේක. ඉතින් එහෙනම් ඔය හැම ප්‍රේගීම තේරෙන්නේ මොකද්ද? මේ විඤ්ඤාණයක් හැදෙන්න සංකාර හැදෙන්න නම් අරමුණක් ඕනේ. අරමුණෙන් සංකාර හැදුනා, සංකාරයෙන් විඤ්ඤාණ හැදුනා, විඤ්ඤාණයෙන් ඊටු ටික කළාද? මෙන්න මේ කරතවේ තේරුම් ගන්න. එහෙනම් මේ පුද්ගලයෙක් මමයි කියලා සම්මතව මේ තියාගෙන ඉන්නේ මේ විඤ්ඤාණ පොදියක්. ඒක හරියට මේ ටියුබ් ලයිට් එකක් විසින් මහා එළියක් දෙනෝ වගේ. මහා එළියක් දෙන්නේ නැහැ ටියුබ් ලයිට් එකෙන්. ටියුබ් ලයිට් එකෙන් එක මොහොතකට පිට කරන්නේ අන්සු මාත්‍රිය ආලෝකයක් විතරයි. ඒ අන්තු මාත්‍රිය ආලෝකයේ නිරන්තරයෙන් විහිදවන නිසා අපිට පේනවා මොකක් වගේද? මේ මහා එළියක් දෙනවා කියලා. ඉතින් ස්විච් එක ඕෆ් කරපු ගමන් මොකද වෙන්නේ? ලයිට් එක නෑ අය. ඒ ආලෝකය නෑ දිවිච ආලෝකය. අර හේතුවෙන් හටගත්ත නිසා නෑ. එහෙනම් දැන් මේ දරුවගේ මේ ධර්ම දේශනාවනේ තාම යන්නේ. ඉතින් මේ දරුවට මේ ටික කියාගන්න බැරි නිසා ඒ උත්තමයා වෙන්නේ මම මේ කතා කරන්නේ. නේද දරුවෙක් කියලා පල්ලේ හැම දාන්න පුළුවන්. ධර්මාවබෝධයක්. ඒකයි කියන්නේ. ඔය වැඩි හිටියන්ට එහෙම මොකද වෙන්නේ? කන් වල ඇඟිලි ගහ ගන්න වෙනවා ඉස්සරහට. ඇයි? දැන් මාන්නාධිකව මං වැඩි හිටියා, මං වැරමයි, දැන් මම වයසින් වැඩි, දැන් මම වයෝ වෘද්ධයි. ඈ? ඒව හරියන්නේ නැහැ ඉස්සරහට. ඇයි? මහරහතුන් වහන්සේලා බිහි වෙනකොට ඒ උත්තමය රාමනේ රුතුමෝ බිහි වෙයි මහරහත් ආද වී තියෙනවා. බෑ. ලේසි නෑ. පුළුවන්. නෑ අපි එදමක මෙහෙම. නෑ අපි මෙහෙම නෑ මෙහෙම හිතන්නකෝ. ගිහිව ඉඳගෙන හත් දවසක් නිවාඩු ගන්නවා. හැබැයි ගිය දවසේ ඉඳලා මොකද කරන්නේ? සතර සතිපට්ඨානේ දිය පිරුණා. හැබැයි එක පැත්තක කෙතරම් හරි ගියොත් ඒ බෑ. ප්‍රායෝගික නෑ ඒක. ඒක දැන් හරි දැන් පැවිද්දට ගිහිලා මුල් මාසේ ප්‍රායෝගිකයිද? එහෙම කියන්න බෑ ඒකයි. මේක දැන් මම මේ පැවිද්දට යන අයට මම මොකද්ද කිව්වේ? මේ ඔබ යන්නේ හොලිඩේ කැම්ප් එකකට නෙමෙයි. ඔබ යන්නේ නිවන් දකින්න. එන එතනට ගිය මොහොතේ ඉඳලා ඔබව හැම දෙයකින්ම නිදහස් කරනවා. පන්සල්වල වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා ඔබට වඩා ලොකු සේවයක් කරනවා ලෝකෙට. ඔබ මුලින්ම සේවය කරන්නේ ඔබට. ඊට පස්සේ තමයි ඔබ අර පන්සල්වල වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා කරන අර අපරිමිත මේ කටයුත්තට ඔබත් දායක වෙන්නේ. එතකන් ඔබ කරන්නේ ඔබගේ වැඩේ. ඒක කරන්න මහා වීරකෙන් යුක්තව කටයුතු කරන්න. පස්සේ පුළුවන් ලෝක සත්‍යයට දහම් දෙන්න. ලෝක සත්‍යයට දහම් දෙන එක පැත්තක තියලා තමන්ගේ වැඩේ කරගන්නයි තියෙන්නේ. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා. තමන් විසින් මෙහෙම මහන්දියෙන් හරි හම්බ කරගන්න ධනෙන් යම් දෙයක් ඔබට දෙනකොට කවුරු හරි කෙනෙක්. ඒ උත්තමයාට යම් කිසි දෙයක් සිතක් සලසන්න ඕන ඉතින් යුතුයකමක් තියෙනවා. ඒක නිසා කවුරු හරි දන් දෙන්න ඇවිදilla. පැත්තක එහෙම ඉන්නවනේ ඉඳගෙන. ආන්ගේ පුද්ගලයාත් එක්ක පැය භාගයක දහම් පිළිසඳර ගිය දෙන එකේ කිසි වරදක් නැහැ. කතා කරන්නේ ධර්මයේමනේ. එහෙම කතා මොකද ධර්මයේ කතා කරනවාට මම කියන එකක් ස්පර්ශ වෙන්නේ නැහැනේ. ඒකින්ද එහෙම කටයුත්තක් කරන්නේ. ඉතින් ඒකට ඉතින් මම ආරාධනා කරනවා සීල පිරිස්සවලට. ඒ වගේම මේ සද්ධර්මයේ ප්‍රචාරයේ උදෙසා, මේ සද්ධර්මයේ ලෝක සත්‍යයට බෙදා දීම උදෙසා, තමන්ට තියෙන හැකියාවෙන් දැඟවේ ඉන්නවා පිරිස් කවි ලියන්න පුළුවන්. පරිබාන කාවිත්‍ය ලැබිච්ච උත්තම පිරිසුත් ඉන්නේ. ඒ අය කවි ලියනවා. ඒ කවි ලියන ලෝක සත්‍යයට කවියක් කියනකොට තේරෙන වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් එහෙම කරන අය ඉන්නවා. තව තව උත්තම පිරිස ඉන්නවා. Tamanta computer තාක්ෂණයේ යම් යම් දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ඔය ඔබ දකින්නේ ධර්මයයි ඔබයි එහෙම නිර්මාණය කර කර එවන මහත්තුරු ඉන්නවා. මේ මහත්තුරු එහෙම පැවිදුණාට පස්සේ මේ මහත්තුරුන්ට පුළුවන් දවසකට සුළු වෙලාවක් අන්තර්ජාලය හා සම්බන්ධ නොවි දවසකට සුළු වෙලාවක් ඒ වගේ කටයුත්තක් කරලා ලෝක සත්‍යයට හිතක් සාන්තියක් තලසන්න. මොකද හේතුව ලෝක සත්‍යය ඔබ වෙනුවෙන් දානමාන දෙනවා. එහෙනම් ඒ අයට අපි විසින් සිතක් කළ යුතුමයි. ඉතින් ඒක නිසා අපි මේ කාර්යතාවයනුත් සිද්ධ වෙනවා. නමුත් එතන මූලිකම කාර්යතාවය මොකද්ද? නිවන් දකින්න. එහෙනම් නිවන අරමුණු කරගෙන සතර සතිපට්ඨානයෙන් හිත බැහැරට ගියොත් අනේ මේ මොන අපරාධයක්ද උනේ කියන තැනට හිත හැදෙන්නේ. දැන් ඔබගේ හිත හැදෙනවා නේද? ඔබ අතින් බැරි වෙලා හරි ඔය මදුරුවෙක් හරි එනකොට පන්නන්න අත ගහද්දී අතේ වැදින මදුරුවා මළොත් එහෙම ඔබට දැන් හිතෙනව නේද අනේ මේ මොන අපරාධයක්ද කරුණේ කියලා. ඒ තරමට සුද්ධ වෙනවා. හැබැයි එතෙන්දි හිතෙන්න ඕනේ ඒක නෙමෙයි. අනේ හතර සතිපට්ඨානේ මගේ හිත එක මොහොතකට ගියානේ. ඒක නම් වෙන්න දෙන්න බෑ. මේ අපරාධය නම් වෙන්න දෙන්න බෑ. ආයි හිතන ගග. බොහොම සිහියෙන් ඉන්න. දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. අන්න අර මේ දුක්ඛ වේදනාව නැවති ප්‍රභවයේ ජනනය වෙන ආකාරය බලන්න. ඒකනේ කරන්න තියෙන්නේ. දුකක් ආවම දුකයි දුකයි කිය කී ඉන්නේ නැතුව දුක්ඛ වේදනාවක් දුක් වීමක් ජනනය වෙන හැටි බලන්න. ඒක නෙමෙයිද ගිය සතියේ එහෙම කතා කළේ? කොහොමද මානසික දුක් වීමක් ජනනය වෙන්නේ? ඈ ස්පර්ශ වෙලා නේද? කොහොමද ස්පර්ශ වෙන්නේ? ඒ ක්‍රමවේද ගිහිල්ලා බලන්න. අන්න විඥානික බලාපොරොත්තුවක් තියාගත්ත විඥානික බලාපොරොත්තුට අනුව දේ ඉෂ්ට උනේ නෑ දැන් දුකයි. එහෙනම් මෙහෙම ක්‍රමවේදයන් තියෙන්නේ. එහෙනම් පිංගුදිනේ එකම මොහතකවත් දැන් මෙන්න මෙහෙම එක ක්‍රියා හිතලා බලන්න. ඇත්තටම හිතලා බලන්න ඔබට මේ මම කියලා එකක් හිතලා තියෙන්නේ ඇයි? මේ මම කියලා කෙනෙක් ගැන හිතලා තියෙන්නේ ඇයි? මේ කය තියෙන හින්දා එකක් නේද? මේ ඔබ මේ හිතන හිතන විදිහට මේ කය වැඩ කරන හින්දා ඒ එකක්. අනිත් එක දැනෙන හින්දා නේද? විඳින්න දැනෙන හින්දා නේද? ඈ ඒ තව එකක්. ඊළඟට තුන්වෙනි එක හිතන හින්දා නේද? දැන් ඔබ හිතනවනේ. දේවල් හිතලා කරනවනේ. ඔන්න ඔය තුන නිසා නේද පිංගුදේ මේ සත්‍යයක් වෙන විද්‍යාමාන වෙන්නේ හැමතිස්සෙම. ඕන් ඕක ශාස්ත්‍රුන් වහන්සේ දන්න නිසා තමයි සතර සතිපට්ඨානේ ඔය වට්ටාන තුන දේශනා කරලා තින්නේ මුල් තුන. මොකටද? කායානුපස්සනාව. ඒ කියන්නේ කයට අනුව පහ කරගන්න එක කොටසක් තියෙනවා. අන්න ඒක පහ කරගත්තට පස්සේ කය මේ එහෙමේ විදියට හැසිරීම නිසා මම කියලා කෙනෙක් ඉන්නවා කියන එක පහ වෙලා යනවා. වේදනානුපස්සනාව කියලා එකක් කියලා තියෙනවා. වේදනාව නිසා මේ දැනෙන ස්වභාවයේ නිසා මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතට දැනිච්ච එක අන්න එතනින් අනුපස්සනාව අන්න 95 වෙලා යනවා. ඊළඟට හිතෙනවනේ හිතලා කරනවා කියලා කියන්නේ. ආන්ගේ හිතීම නිසා චිත්තානුපස්සනාව හිතීම නිසා ආන්න චිත්තානුපස්සනාවෙන් ඒකත් පහ කරලා දානවා. එහෙනම් ඒ ටික පහ කළා කියලා කියන්නේ මොකද්ද? මම කියන පුද්ගලයා නැත්තටම නැති වෙලා ගියා. ඔය ටික කරන්න ධම්මානුපස්සනාවෙන් තමයි ඉතින් ඔක්කොම ගන්න උනේ. දේවල්. හරියට හරි. දැන් මේ අනිත්‍ය ස්වභාවයනේ අපි බලන්නේ. අනිත්‍ය ස්වභාවය කියන්නේ මොකද්ද? හේතුන්ගෙන් හටගෙන තියෙන විඥානික බලාපොරොත්තුව පරිදි නේ. දැන් දැක්ක. මුල් කාලේ අනිත්‍යට වඩා දැන් අනිත්‍ය වෙනස් නේද? අරහත් වේලා හීට් වෙනකොට අනිත්‍ය කොහොම වේද? ඒකත් වෙනස් වෙනවා. මේවිතත් එහා ගිය අනිච්චක් මහා ගැඹුරු අනිච්චක් එනවා ඒ කාලෙට. ඒකයි ස්වභාවය. මේ ධර්මයේ ස්වභාවය ඔන්නෝක. අනිච්ච දුක්ඛ අනාත්ත තමයි බලන්න තියෙන්නේ. අනිච්චයි. දැන් එහෙනම් දැන් අපි දැන් ඕක අනිච්ච දුක්ඛ අනාත්තට දාමු. ඇයි අනිච්ච? හේතුන්ගෙන් හටගත්ත දෙයක් බලාපොරොත්තුවකට අනුව වෙයිද? විඤ්ඤාණය හැදෙනකොට අවිද්‍යාව නිසා බලාපොරොත්තු තියෙනවා. ඒකෙන් අර නෝන අඬද්දි මහත්තයා මූණ ඇදකලේ. මහත්තයාගේ තියෙන බලාපොරොත්තුව මොකද්ද? දැන් හිනා වෙයි කියලා. නව නෝන දොර පොල්ල ගත්තා ගහන්න. දැන් දොර හිනා වුණා නෙමෙයි නෝනන්න කේන්ති ගියා. ඒ හේතු ටික හකස් වෙච්ච හින්දා නේද? ඒකට අදාළ හේතු ටික සකස් වුණා. හැබැයි මහත්තයාගේ විඤ්ඤාණික බලාපොරොත්තු එකක්. හේතුන්ගෙන් හැදිච්ච ඵලය තව එකක්. එහෙනම් දැන් මහත්තයා මොකද වෙන්නේ? අයියෝ කියනවා. ඇයි? ඉස්තුනේ නේ ගැටුණා. වදින්න ගිය දේවල් ඉහි කඩා වැන්නෝනේ මේක ඇරිත් එක්ක. ඔන්න කියනවා. ඒ කියන්නේ මොකක්ද? මං කරන්න ගිය තව එකක්. කරන්න ගිය හොඳ අන්තිමට උනේ තව එකක්. හැබැයි රහතන් වහන්සේ නම් කවදක්වත් කියද වදින්න ගිය දේවල් ඉහි කඩා වැටෙනවා කියලා? නෑ. ඇයි? රහතන් වහන්සේ දේවල් වදින්න යන්නේ නැති හින්දා. දේවාල වඳින්න යන්නේ නැහැ කියන්නේ දෙවි වඳින්න නැහැ කියන්නේ ඒව එකක් ගන්නෙ මේ කියන්නේ තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ කියන්නේ නේද බලාපොරොත්තු තියන්නේ නැහැ රහතන් වහන්සේ බලාපොරොත්තු තියන්නේ නැහැ ඒ මොකද උන්වහන්සේ ප්‍රත්‍යක්ෂවම දන්න දෙයක් තමයි තියෙන බලාපොරොත්තු මත කවදාක්වත් දේවල් වෙන්නේ නැහැ වෙන්නේ හේතු මත හේතු ටික සපරුණා නම් ඵලය හැදුණා එහෙනම් දැන් මෙතන මේ කයත් අරගෙන අර දොරගාවට යන කෙනා ගේ බලාපොරොත්තුවක් තියෙනවා මං එන්නම් දැන් කියලා කියනවා නෝ ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද මේ හේතු ටික ඔක්කොම සැකසෙන්න ඕනේ ඒ වෙලාවේ සිත් හටගෙන ඒ වල අරමුණු වෙලා ඒ අරමුණු වලට අනුව සිත් හටගෙන ඒ සිත් වලට අනුව කය චලනය කර කර යන්න ඕනේ ඒ අනතර දුර වෙන අරමුණක් එහෙම ආවත් මොකද වෙන්නේ අර අරමුණ පැත්තකට ගියා මේ පැත්තට එනවා අන්ධ භාගයක් හැදුනොත් එහෙම දඩොස් ගාල බීම කලන්තයක් හැදුනොත් එහෙම දඩොස් ගාල බීම කලන්තයක් හැදුනා කියලා කියන්නේ ඉතින් මොකක්ද ආයි කය අරන් යන්න බැහැ ඔන්න ඔය ක්‍රමවේදේ. එහෙනම් ඔය ඔන්නතන තියෙන අනිත්‍යතාවය දකින්න. එහෙනම් අනිත්‍යතාවය දැක්කම මේකේ තියෙන දුක්ඛ ඛණ්ඩය අවබෝධ වෙනවා භාවහ. මේ බල මේකේ අනිත්‍යතාවයත් එක්ක අවබෝධ වෙන්න තියෙන කය සම්බන්ධ දෙයක් නෙමෙයි. මේ කියන දේ අනිත්‍යතාවයත් එක්ක සම්බන්ධ වෙන්නේ මොකද්ද? මේ තියෙන බලාපොරොත්තුව. මේ බලාපොරොත්තු තියා ගැනීම මොකද්ද? මහා දුකක්. එහෙනම් මේ බලාපොරොත්තු තියා ගැනීම දුකක් නම් ඒ දුක වෙච්ච දේ මහා අසාර නැද්ද? ආන්න බලාපොරොත්තු තියා ගැනීම මහා අසාර වූ දෙයක්. ඔන්න ඔය තැනට යනකම් මේක මෙනෙහි කරගන්න. අනිච්ච නිසා දුකයි. ඇයි? බලාපොරොත්තුවක් තියෙනවා. හේතුන්ගෙන් හටගන්නවා. ඉතින් හේතුන්ගෙන් හටගන්නවා බලාපොරොත්තුවක් තියාගත්තා හැබැයි. මෙහෙන් බලාපොරොත්තුවක් තියාගත්තට හේතුන්ගෙන් හටගත්තේ. එහෙනම් හේතුන්ගෙන් හට ගැනීමද මේ දුක? නෑ නෑ බලාපොරොත්තු තියා ගැනීමයි දුක. ඒකයි කිව්වේ අනිච්චයි දුක. යද නිච්ඡන් තන් දුක්ඛ. හේතුන් ඒකයි කියන්නේ මේකද? දැන් ඔය යද නිච්ඡන් තන් දුක්ඛන් කියන එක මෙන්න මෙතනදී හොඳට තේරෙන්න ඕනේ. ඕක මේ අනිත්‍ය දාගත්තොත් ගැළපෙනව අඩුයි. ඒකයි ප්‍රශ්නේ. ගැටෙනව නෙමෙයි අපි පිරිස් එක්ක. අනිත්‍ය දාගත්තොත් ගැළපෙනවද? මොකද අනිත්‍ය කියන එක තියෙන්නේ වස්තුයි. හැබැයි අනිච්ච කියන එක තියෙන්නේ කොහෙද? හිතේ. වස්තුව හේතුන්ගෙන් හටගෙන තියෙනවා. හේතුන්ගෙන් හටගන්න වස්තුවක් ගැන බලාපොරොත්තු තියාගත්තොත් මොකද වෙන්නේ? ආන්න දුකයි. අන්න දැක්කද? විඥානික බලාපොරොත්තුව මත නැහැ. කිව්වේ ඔන්න ඔය සම්බන්ධ. චොක්ලට් එක මම ඒ දරුවා කිව්වේ මොකද්ද? මම චොක්ලට් එකක් කනකොට මල්ලි ඒක දැකලා මල්ලි ඒක ඉල්ලලා අඬනවා. ඒක ඕනෙමයි කියලා. දැන් ඒකත් විග්‍රහ කරගන්නකෝ. දැන් මල්ලි චොක්ලට් එක කියන එක ඔන්න මල්ලිට අරමුණක්. ඒ අරමුණට අදාළ ඔන්න විඤ්ඤාණයක් හැදුණා. දැන් ඒ විඤ්ඤාණය ඊට පස්සේ ඒ විඤ්ඤාණය බහගන්නව මොනවද? අර නාම රූප. චොක්ලට් කියන නාම රූප ටික බහගන්නවා. ඒ විඤ්ඤාණය. විඤ්ඤාණය චොක්ලට් කියන නාම රූප ටික බහගත්තාම මොකද වෙන්නේ? දැන් ඒක ඕනේ. ඒ විලවල දැඩි බලාපොරොත්තුවක් හටගන්නවා. එතන ඒ දැඩි බලාපොරොත්තු හටගත්තට පස්සේ ඒවා මේ කාය සංඛාර වඩවඩ මචී සංඛාර වඩවඩ මනෝ සංඛාර වඩවඩ කරගන්න වැඩ පිළිවෙලක යෙදෙනවා. ඒක තමයි අඬනවා කියලා කියන්නේ. දැන් අපි හිතමු මේ චොක්ලට් එක අරගෙන මල්ලි කෑවයි කියලා. කෑහම එක්ක ඇලෙයි එක්ක ගැටේ. ඇයි බලාපොරොත්තු සහිතවනේ සිද්ධ වෙන්නේ හැමදේම? එහෙනම් මේකෙදී මේ අනිත්‍යතාවයේ තියෙන්නේ ඔන්න ඒ බලාපොරොත්තුයි. අර වස්තුවේ ස්වභාවය මේ හිතේ නෑ. මේ හැදිච්ච විඥානය ඔන්න ඕක හොඳට තේරුම් ගන්න. එතකොට තමයි අපට අනිච්ච කියන එක වැටහෙන්නේ. අනිත්‍යකම නම් තියෙන්නේ කොහෙද? අර වස්තුවේ. හැබැයි අනිච්ච කියන එක හිතත් එක්ක සම්බන්ධයි. වස්තුවත් සම්බන්ධ තමයි. වස්තුවේ නෑ කියනව නෙමෙයි. වස්තුවයි හිතයි දෙකේ එකට සම්බන්ධකමක් තියෙනවා අනිච්ච කියන වචනේ. ઈચ્છාවට නෑ. ඒ කිව්වේ විඥානික බලාපොරොත්තුවට අනුව නෑ. අන්න ඒක නිසා මොකද වෙන්නේ? දුකයි. එහෙම දුක් දෙනවනම් මේ විඥානික බලාපොරොත්තුව සාර දෙයක්ද අසාර දෙයක්ද? අසාර දෙයක්. ඔන්න වැටුණා තැනට. ඔන්න ඒ විදිහට අනිච්ච දුක්ඛ අනාත්ත වඩන්න මේ එක එක ක්‍රම මේ නිවන් මඟ සකස් කරගන්න. මේ විවිධ ක්‍රමයන් තියෙනවා. ඉතින් ඔබ එක ක්‍රමයක් අනුගමනය කරගෙන යන්න. සතර සතිපට්ඨානයේ දිහ පිටවන්න. හැම දෙයක්ම හැදෙන හැටි බලන්න. හැදෙන හැටි බල බල අනිච්ච දුක්ඛ අනාත්ත දාන්න. ඔව්, කොහොම හරි ඒක තමන්ට ආවේනික වෙච්ච ක්‍රමවේදයකට බලන්න. මේ ඉන්න හැම වෙලාවකම බොහෝම සිහියෙන් යුක්තව බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඕක මේ මහ දෙයක් නෙමෙයි. මොකද්ද වෙන්නේ? වේදනාවක් ආවම වේදනාව ආවේ කොහොමද කියලා දැනගන්න. වේදනාවක් ආවා නෙමෙයි. දැන් ඔබට තේරෙන්න ඕනේ පින්වතුනි, ඒ විදියට ධර්ම අවබෝධ කරගන්නකොට වැරදි කියලා. රිදෙනවා, දැන් කකුල රිදෙනවා කියලා කවුරු හරි භාවනා කරනවා නම් එතන පොඩි දෝෂයක් තියෙනවා තීරෙන්න ඕනේ ඉතින්. මොකද ඒ තුලින් පින්වතුනි මේ මමයේ මාගේ කියන හැඟීම නැති වෙලා යන්නේ නේද? අහංකාර, මමින්කාර, මානනුසය නැති කරන්න එපා නිවන් දකින්න. මේ ඔක්කොටම හෙන ගැහිල්ලට ඇවිල්ලා තියෙන්නේ ඔය ඕකනේ හේතුව. ඇයි ගොඩ ගහන්නේ? ඇයි මිනිස්සු ගොඩ ගහන්නේ? මතු ප්‍රයෝජනෙට නේද? මතු ප්‍රයෝජනෙට ගොඩ ගහන්නේ. හරි, තමන්ගේ පරපුරේ අවසානම පුරක තමන්න. තව මේ එක තප්පරයකින් තමන් මැරෙනවා. තව එක දවසකින් තමන් මැරෙනවා නම් දැන් ඔබට පුළුවන් ද ව්‍යාපාරයක් එහෙම ගොඩ නගන්න? නෑ, ගොඩ නගන්නේ ඇයි? අනාගතයක් නෑ. දෙන්නේ හෙගුත් නෑ, අනාගතයකුත් නෑ. එන අනාගතයක් නැත්තම් මොකද වෙන්නේ? ගොඩ ගැහිල්ලක් නැහැ, තණ්හාවක් නැහැ. හැමතිස්සෙම තැන්හි ආවෙන්නේ ඇයි? මතු ප්‍රයෝජනය සඳහා. ආයි බලන්න. ඉතින් නැත්තම් තණ්හාව ඇති වෙනකොට දැකලා ඉවරයිනේ. නේද? ඒකට තණ්හාවක් නැහැ. හරි, රෝස මලක් දකිද්දි රෝස මල දැකලා ඉවරුණාට පස්සේ නේද තණ්හාව වෙන්නේ? එහෙනම් දැන් ඕල්රෙඩි එක දැකලානේ. එහෙනම් ඇයි තණ්හා කරගෙන උපාදාන කිව්ව මොකද්ද? ලං කරලා ගත්තේ. ළඟට ඇදලා ගත්තේ ආයි දකින්න. හැබැයි කෙනෙක්ගේ තියෙනවනම් මෙච්චර තමයි ආයි මන් නෑ කියලා. එහෙනම් ආයි ළඟට ඇදලා ගන්න දෙයක් තියෙනවද? ඉතින් ඇත්තම කතාව ඒකනේ. ඒ විඥානේ එතනින් එහාට ඉවරයි. ඉතින් ඔය ඔන්නෝයේ මට්ටමේ මේක තේරිලා තියෙනවනම් එතකොට මොකද වෙන්නේ? ඒ තණ්හා වෙන්නේ නෑනේ. දැන් රහතන් වහන්සේට තණ්හා වෙන්නේ නැත්තේ ඇයි? රහතන් මේ තණ්හා වෙන්නේ කවුද ඉන්නේ එතනදී? තණ්හා වෙන්න දෙයක් නැහනේ. තණ්හාව කියන එක විපාකයක් නෙමෙයි. තණ්හාව කියන්නේ මොකද්ද? කර්මයක්. සලායතන කියන්නේ මොකද්ද? විපාකයක්. ඔව්. ඔව්. අනිත් පැත්තෙන් අර මේ සංඛාරයට එන ආහාර වලින් කියන්නේ අනිත් එක සංඛාර හැදෙන තැන නතර කරනවා. ඒ කියන්නේ ස්පර්ශ වෙන තැන්ම තමයි කඩන්න ඕනේ. ස්පර්ශ නතර කරන්න බෑ. මේමයි ඒක විපාකද කර්මද කියලා ගන්න යන්න එපා. කැඩෙන තැන් තුනෙන් ටැප් කරලි වෙරලා කඩාගන්න. ඒ තැන් වලින් තමයි මේ මාළෙට ශක්තිය එන්නේ හැමදෙස්සෙම. ඒ තැන් මෙනෙහි කරලා ඉවර වෙලා ඒ තැන් වලට මේක කරගෙන යනකොට අර ගාංචු දෙකෙන් මේක ගැලවෙනවා. එහෙම එකක් යන තමයි කිව්වේ. නමුත් දැන් මම මේ කියාගෙන ගිය කාර්යය තියෙන්නේ තණ්හාව කියලා කියන්නේ විපාකයක් නෙමෙයි. තණ්හාව කියලා කියන්නේ කර්මයක්. සංකාර කියලා කියන්නේ කර්මයක්. විඥාන කියලා කියන්නේ කර්මයක්. හැබැයි ආයි සලායතන වලට ආවම සලායතනය කියන්නේ විපාකයක්. ස්පර්ශය කියන්නේ විපාකයක්. ඊළඟට වේදනා කියලා කියන්නේ විපාකයක්. ඇයි රහතන් වහන්සේලාටත් මේවා තියෙනවා? හැබැයි එතනින් එහාට ආයිත් කර්මයක් කරගන්න ඕනේ නේද? වේදනා වේදනාවෙන් තණ්හාවට යන නම් මොකද්ද කරගන්න ඕනේ ආයි? ආයි කර්මයක් තියෙනවා කරන්න. ඔව්. එතකොට ඒ තණ්හාව කියන එක කර්මයක් එතකොට. ඒක රහතන් වහන්සේලාට නෑ. ඒක කරන දෙයක්. එතකොට ඒ ක්‍රියාදාමයේ ඒ ක්‍රියාවලියේදී ඒක කෙරෙන දෙයක් එහෙමම. ඇයි එහෙම වෙන්නේ? පැවැත්මට තියෙන බලාපොරොත්තුව. පැවැත්මට තියෙන බලාපොරොත්තුව නිසා නේද බැංකුවට සල්ලි දාන්නේ ඔබ? දැන් ඔබ බැංකුවට සල්ලි දාන්නේ. පැවැත්මට තියෙන ෆික්ස් ඩිපොසිට් දාන්නේ. දැන් ආච්චි අම්මලා කියනවා මේ මං අවුරුදු 5කට දානවා ෆික්ස් ඩිපොසිට් එකක් දෙ මගේ මරණ කටයුතු උඹලට ඒකෙන් කරගත්ත හැකි. එන එලාවේ මොකද කියන්නේ ආච්චි උඹේ මරණ කටයුතු කරගන්න නම් දැන් අතට දියංගෝ සල්ලි. ඇයි ඒ? ඇයි කොයි වෙලාවෙ මැරෙයිද? මගේ අතට විතරක් දීලා හරියන්නේ නැහැ ආච්චි. තව කීප දෙනෙක්ගේ අතට දීලා තියන්නේ වෙයි. ඇයි මං මරුණොත් එහෙම? මං සල්ලි දාපු දෙන හොයාගන්න බැරි වුණොත් එහෙම? එහෙනම් එහෙම හරියන්නේ නැහැ. එහෙනම් මේකෙන් මේ ෆික්ස් ඩිපොසිට් එකක් දාන්නේ ස්ථිර තැන්පතුවක් වගේ දෙයක් දාන්නේ ඇයි? මේ ලොකු කාලයක් ජීවත් වෙන්න බලාගෙන අන්නේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒ බලාපොරොත්තුවට ඕනේ නේද ඒ දහිනේව තැන්නි හා කරගන්න. ඒ තැන්නි හා කරගත්තට විතරක් මදිනේ. ඒ හා වෙලා ඉවරලා මක් කරන්නත් ඕනේද? තැන්නි හා වෙලා විතරක් මදි. ඒක උපාදාන කරගන්නනේ. ආසන්නයට ඇදලා ගන්නනේ. ආසන්නයට ඇදලා අරගෙන ඉවර වෙලා මොකද කරන්නේ? ඒ මතු ප්‍රයෝජනෙට සඳහා තියාගන්න. ඔව් මේකයි ඒ බලාපොරොත්තුව පිළිබඳව ගන්න පුළුවන් ওই විදිහට. නමුත් එදා කතා කළේ කන්න තැන තුනක් කියලා. විඥානයේ හැදෙනකොට එතන හටගන්නවා නාම රූප. ඒව නිකන් නාම රූප නෙමෙයි. ඒව උපාදානිත නාම රූප. උපාදානිත නාම රූපයක් හැදෙනකොට තමයි අර බලාපොරොත්තුව කියන එක හටගන්නේ. ඒ උපාදානිය නැති කරගන්න පුළුවන්. ඒ උපාදානේ නැති කළොත් එතනින් එහාට මේක සුද්ධ වෙනවා. එහෙම නැත්තම් අසකන නාසයේ දිව ශරීරයේ මන පාවිච්චි කරලා ඇතුළට දේවල් අපි ගන්නවා. ආන්නේ ගන්න ක්‍රමවේදයේදී ඒක සිහි කරලා බලනවා. මොකද්ද මේ මෙතන තියෙන්නේ කියලා. එහෙනම් මේවැ ඇති හරයක් තියෙනවද කියලා බැලුවා. ඒකේ අනිච්ච දුක්ඛ අනාත්ම බලල ඒක නැති කරගන්නවා. තියෙනවා. තියෙනේ. එහෙම නැත්තම් බලනවා මේ සංකාර හට ගන්න තැන. ඒ සංකාරයන්ගේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය බලනවා. ආන්නේ ස්වභාවය බලලා ඒක නැති කර ගන්නවා. එතනිනුත් මේක කඩන්න පුළුවන්. ඕනේ ක්‍රමවේදයකට කැඩෙන්නේ මොකද්ද? අවිද්‍යා තණ්හා දෙක තමයි කැඩිලා යන්නේ. ඕනේ ක්‍රමවේදයකින්. එහෙනම් දැන් දකින්න ඕනේ මේ බලාපොරොත්තු තියාගන්නවා කියන එක. පුදුම අනිච්චයි. මේ වස්තුන් අනිච්චයි. ඇයි ඒ? මේ වස්තුන් හේතුන් හැදිලා තියෙන්නේ විඥානික බලාපොරොත්තු මත හිටින්නේ නෑ මේවා. එහෙනම් විඥානික බලාපොරොත්තු තියාගන්න එක මහා දුක්ඛ මේ කන්දේකට මුහුණ දීමක් නෙමෙයිද? එහෙනම් විඥානික බලාපොරොත්තු තරම් අසාර දෙයක් තවත් මේ ලෝකේ තියෙනවද? තමන්ව මේ මහා දුකකට ගෙනත් දාන්නේ ඔය විඥානික බලාපොරොත්තුව නෙමෙයිද? ඔය විඥානික බලාපොරොත්තු තියෙනවා රූප දකින්න, ශබ්ද අහන්න, දේවල් දැනගන්න. ඒ වගේම පිංගුතුනි පැවැත්මට. පැවැත්ම උදෙසාත් ඔය විඥානික බලාපොරොත්තුව තියෙනවා. කැමතිද මැරෙන්න? නෑ. ඇයි? ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ජීවිතේ තව තවත් තියේ කියලා, තව තවත් තියේ කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඕන් ඔය බලාපොරොත්තු පොදි ගහගෙන තමයි ඉන්නේ. ඒක නිසා තමයි මතු බලාපොරොත්තු උදෙසා වේදනා දැනිච්ච ගමන් මොකද වෙන්නේ? ඇලීම් ගැටීම් දෙක සිද්ධ කරගන්න. ඒක ලේව උපාදාන කරගෙන ලං කරගන්න. දැන් ගැටෙන ඒවා උපාදාන කරගන්නේ නැහැ. නැවත ඇලීමක් කරගන්නවා. උපාදාන කරගෙන ටක් ගාලා ලං කරගන්න. ලං කරගෙන ඉවරලා ඔන්න බව හැදින මේ කටයුතු උනාට පස්සේ දැන් අර ඒක ඔටෝමැටිකලි අතන්ට යනවා. ඇයි? අර බලාපොරොත්තුව තියෙන හින්දා. ජීවත් වීමේ බලාපොරොත්තුව තියෙනවා. තව තවත් ආයෙත් එන්නේ. අන්න හරි. දැන් අතනින් උපාදාන කරගත්තට පස්සේ දැන් මොකද වෙන්නේ? ආසනෙට ලං කරලා තියාගත්තට පස්සේ ඒව වැටෙනවා මළු වලට. බෙල්ල එල්ලගෙන ඉන්න මළු තමයි අර විඥානේ හැදෙනකොට ඒකට ෆීඩ් කරන්නේ ඇවිදින්න. ආහාර වශයෙන් ඉන්නේ. එතකොට ඒවැය තියෙන අනිත්‍ය දුක්ඛ අනත් ස්වභාවය බලලා දැන් රූපයක් ගත්තට පස්සේ දැන් තේරෙන්න ඕනේ. දැන් මේ රූපයක් ගත්තට පස්සේ ඕනේ රූපයක් ගත්තට පස්සේ මේ රූපේ හේතුන්ගෙන් හටගෙන තියෙන්නේ. මේක උදෙසා විඥානික බලාපොරොත්තු තියා ගැනීම මොඩකම. අන්න දකිනවා. ඊයේ මම දැක්ක තමයි මේක. ඊයේ දැකලා මොඩකමට ලං කරලා තියාගත්ත තමයි. දැන් මේ අතීතයේව දකිනවා. මොඩකමට ලං කරගත්ත තමයි. ඒත් මොකද්ද මේ? අනිත්‍ය දෙයක් නේ. ආයි කොහෙද මේක එන්නේ? ආයි මේ වගේ එකක් හටගන්නේ නැහැ මේ ලෝකේ. හේතු ටිකක් එකතු වෙලා හටගත්ත දැන් ආයි නැහැ ඒක. එහෙනම් මේ මොනවටද මම මේ උපාදාන කරගත්තේ? උපාදාන කරගන්නේ කරුණු දෙකක් හින්දා. එක්කෝ මේක මගේ බලාපොරොත්තු වෙන, ඒ කියන්නේ මේ හැදිච්චේ විඥානික බලාපොරොත්තු දනුව තියෙයි කියලා. අනිත් එක ඒ පුද්ගලයා එනත ඒ විඥානේ හැමදාම ඒ පුද්ගලයා තින්න බෑ ඉතින්. දැන් වස්තුවක් තියෙන්නේ ඔබත් ඉන්නොත් නැද්ද? වස්තු විතර තිබ්බම ඇතිද? ලස්සන ගයක් ගන්න. දැන් ඒ වෙලාවේ හිතන්න ඕනේ ගේ තියෙන එක ගැන විතරද? ඇයි ඔබ ඉන්නේ ගැන හිතන්න ඕනේ නැද්ද? ඒ දෙකම හිතේ. ගේ තියෙන්න ඕනේ. ඔබත් ඉන්න ඕනේ. ඔය දෙකම අතන තියෙන. එහෙනම් දැන් මේ ඔය උපාදාන දෙකම තියෙනවා ඒක. මං ඉන්නත් ඕනේ. ඒ නිසා තමයි මොකද වෙන්නේ? තා වේගෙන් ඩංගාලේ හැදෙන්නේ හරි. මේ බැරි වෙලා හරි මලොත් එහෙම මොකද? මලොත් එහෙම මොකද? ඩංගාලේ හදා ගන්නවද නැවතන? නතර වීමක් නෑ. රහතන් වහන්සේ නතර. කය තියෙනකන් මේ ටික ගියා. චක්‍රය කරකි කරකි ගිහිල්ලා මොකද වෙන්නේ? අතනින් ඉවරයි. ආයි මතු හැදීමක් නෑ. නමුත් සාමාන්‍ය මිනිස්සේ මෙතනින් ගියාට පස්සේ තව කොයි හරි ගරි කමන්නේ නැහැ. මොකද? ඇයි එකතු කරගත්ත දේවලුත් තියෙනවා. මාවත් ඕනේ කියලා හිතාගෙන ඉන්නවා. එකතු වෙච්ච ඒවත් තියෙනවා මමත් ඉන්නේ. හැමදෙස්සෙම මේකයි. මනුස්ස සාමාන්‍ය කෙනෙක්ගේ තියෙන ස්වභාවය තමයි මේ. මං කැමති ඒවා තියෙන්නත් ඕනේ. මං ඉන්නත් ඕනේ. කවුරුත් කියනවාද මේ ලෝකේ මං කැමති ඒවා තියෙන්නේ මම මැරෙන්න ඕනේ කියලා? නැහැ. මං ඉන්නෝනේ මං කැමති ඒවා නැති වෙන්න ඕනේ කියලා කියනවාද? ඒත් නැහැ. ඔය දෙකම ඕනේ. ඒකයි අහංකාරය සහ මමින්කාරය කියලා කියන්නේ. මම ඉන්නත් ඕනේ. මම කැමති දේහවත් උපාදානිත දේ තියෙන්නත් ඕනේ. එහෙනම් ඔවා සහ මුලින්ම ගැහිලා විඳිලා යනවා මක් වුණාම ඔය උපාදාන දුරු කරන්නේ. යත්තේ ඇති සැටියෙන් අඳුනගන්න. මම එක්ක මොකද්ද කියලා මේ පැත්තෙන් දකින්න. සිහියෙන් ඉඳගෙන අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කරන්න. මේ ලෝක වස්තුන්ගේ, මේ දේවල් වල තියෙන අනිත්‍ය දුක්ඛ ලෝක වස්තුගේ මාද රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය ඇතින අනිත්‍යතාවය මෙනෙහි කරන්න. දැන් සංකාරය කියන්නේ මොකද්ද? හේතුක ඵලයක් නෙමෙයි. මේ එක අරමුණකට අනුව හැදෙන සංකාරයෙන්ද තව අරමුණකට අනුව හැදෙන්නේ? නෑ, ඒව හේතුක ඵල. එහෙනම් දැන් මම මෙතනින් දැන් අන්නේ පුද්ගලයේ හෝ නැත්නම් අන්නේ ශරීරයේක හෝ තමන්ගේ ශරීරයේ හෝ මොන හරි එකක් හැදිලා එනකොට, සංකාරයක් හැදිලා එනකොට ඔබට පුළුවන් ද විඥානික බලාපොරොත්තුවක් තියාගන්න ඒ සම්බන්ධ? එහෙම බලාපොරොත්තු තියන්න කියලා නේද නෝනගෙන් දොරපොළු පාරක් කන්න ගියේ? නෝන අඬන වෙලාවට අර කට ඇද කරන්න ගියේ? නෝනට ටක් ගාලා මතක් වුණේ කාව? අන්දභාගය ඇදලා මැරිච්ච තාත්තා. තාත්තරත් ඇදගලා නේද කියලා පටන් ගත්තා. එහෙනම් දැන් මොකද්ද උනේ? ඒ ගිය අරමුණ හරහා ඇදිච්ච සංඥාව මේ සංකාරේ මොකද? දැන් අර මහත්යාගේ හිතේ හැදිච්ච මේ හිතේ හැදිච්ච බලාපොරොත්තු දේ සංකාර උනේ නේ. එහෙනම් සංකාර කියන එකත් ඔය ආකාරයෙන් අනිච්චයි. විඤ්ඥානික බලාපොරොත්තු මත ඊළඟ සංකාරය තියෙන්නේ කවදක්. එහෙනම් දැන් හැදිච්ච සංකාරය ආයෝනද ආයි පුළුවන්ද ගන්න? දැන් හැදිච්ච සංකාරය ආවේ දැන් ඒකට අදාළ අරමුණක් ඉදලා. ඒ අරමුණ ඒ කන්ඩිෂන් එකෙන් මෙන්න ඕනේ. ඇයි? ඒ දෘෂ්ටි, ඒ සංඥා, ඒවත් තියෙන්නේ පැහැරියට නේද? දැන් අර නෝන අඬන්න නැති වෙලාවක හොඳට හිනාවෙවි ඉන්න වෙලාවක එහෙම අර අර විදිහට කට ඇදගලාන ඈ තාත්තා මතක් වෙන එකක් නැහැ වෙලාවට. තමහර වෙනවා. තව ටිකක් හයියෙන් හිනාවෙයි. ඉතින් එකම අරමුණනේ. හැම වෙනස්. හැදෙන ඵල වෙනස්. එහෙනම් ඔය කියන සංකාරයේ හැදෙන ක්‍රමෙත් ওই විදිහම තමයි. එහෙනම් ඒකත් විඥානික බලාපොරොත්තුවක් මත තියන්න බෑ. එන විඥානික බලාපොරොත්තු තියා ගැනීම කියන්නේ මහා ආහාර දෙයක්. හැදෙන්න දෙන්න. දේවල් හැදෙයි. අපිට මොකෝ? ඉතින් ඉර පායනවා බහිනවා. අපිට මොකෝ ඉතින්? දැන් මොඩේල දැන් ළමයිකට පුළුවන්. හෙට ස්පෝට් මීට් ස්කෝලේ. ඉර නම් පායන්න එපා. කියලා ළමයා නිදා ගන්න. ඇහැරිලා බලනකොට ගින්න රස්නේ ඉර පායන. දැන් ඉතින් ගැටෙන්නේ නැද්ද? දැන් ළමයාට දුකයි. දැන් ඔබට තේරෙන්නේ නැද්ද මේ ළමයා මම මොඩ ළමයෙක් කියලා? ඇයි? ඉර පායන එක පුළුවන් හේතුවකින් නම් මේ හිතන නවත්තා. ඉර පායන එක වගේ තමයි අනිත් ඒවා. ඉතින් තව ළමයෙක් හිතාගෙන ඉන්න හිත උදේ ඉර පායන්න ඕනේ. හ්ම්? සත්‍යක්‍රියාවක් එහෙම කරන්න පුළුවන්. හ්ම්? අම්මේ. මං ඒ කේක් කෑල්ල කෑවේ නෑ අම්මේ. මං ඒ කේක් කෑල්ල කෑවේ නැති එක සත්‍යය නම් හිත උදේ ඉර පායන්න ඕනේ. හරි හොඳ සත්‍යක්‍රියාවක්. ඉතින් හෙට උදේ ඉර පායනවනේ. ඒකට අනුවනේ මේ ලෝකෙට හේතු සකස් වෙලා තියෙන්නේ. එන ඒ ළමයාගේ සත්‍යක්‍රියාවට ඉර පෑවේ. අන්න ඒක තේරුම් ගන්න. එහෙනම් මේ විඥානයේ විඥානික මායාව නැත්නම් මේ විඥානයේ තියාගත්ත බලාපොරොත්තුව මත මේ ලෝකෙ කිසි දෙයක් වෙන්නේ නැහැ. හේතු මතයි වෙන්නේ. හේතු සැකසුණාට පස්සේ වෙනවා. කෙනෙක් වෙනවා කියලා හිතාගෙන හිටියනම් එයා ඒ වෙලාවට සතුටුයි. වෙන්නේ නැහැ කියලා හිතන් හිටියනම් ඒ වෙලාවට එයා දුක් වෙයි. යමක් වෙන්නේ නැති වෙලාවට යමක් වෙන්නේ නැහැ කියලා හිතන් හිටියනම් එයා හතුරු වෙයි. වෙනවා කියලා හිතන් හිටියනම් එයා දුක් වෙයි. මේක තනිකර ගැම්බලින්. හරියට හරි. රහතන් වහන්සේගේ බලාපොරොත්තුවක් නැහැ. නෑ. නිවෙමයි. ඒක හරි. ඒක හොඳ ප්‍රශ්නයක්. නිවනට බලාපොරොත්තුවක් තියාගෙන කටයුතු කරගෙන යනවා. ඒ අනතුර ඔබතුමා මැරුණොත් එහෙම මැරෙන වෙලාවේ දුකක් නැද්ද? දුකක් තියෙනවා. ඇයි? අයියෝ. කරගන්න බැරි වුණා. එහෙනම් නිවන් දකින්නකොනොත් ඔය ප්‍රශ්නේ තියෙනවා. දැන් මේ බලාපොරොත්තු තියන්නේ නැත්තේ කවුද? රහතන් වහන්සේ. ඒ කියන්නේ නිවන් දැකපු උතුමෙක් නේ. ඔබගේ නිවන කියන්නේ මොකද්ද? හේතු සමූහයක ඵලයක්. ඒකට අදාළ සියලු කරුණු කාරණා සැපිරෙන්න ඕනේ. සාස්ත්‍රුන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙනවා කියන එක තරම් හේතු ඕනේ තව දෙයකට. ඔය හේතු ටික එකතු කරගන්න බැලුවේ කොයි කාලෙද? ධාරා සංකේයයේ කල්ප ලක්ෂයකට කලින් ඔය හේතු ටික එකතු වෙයිද කියලා බැලුවේ. ඒක දුන්නේ නැහැ. ඒක දුන්නේ නැහැ. ඒක කර්මය. ඔව්. ඒකයි විදිය. සියල්ලම විපාකත් නෙමෙයි. දැන් විපාකයක් බහින්නේ සමනන්තරයක් හැදෙන්නේ. ඒක සමනන්තරයක් හැදෙන එක විපාක නෙමෙයි. සමනන්තරයක් නැතුව විපාකයක් බහින්නේ නැහැ. විපාක තියෙන ඕනේ තමයි. හැබැයි ඒකට අදාළ සමනන්තරය හැදෙන්න ඕනේ. සමනන්තරය හැදුනට පස්සේ තමයි ඒකට අදාළ විපාකේ බහින්නේ. නෑ, ඒක විපාක පරිසන්දන. ඒ විපාක පරිසන්දනකොට ඒක එක්ක කවුරු හරි කෙනෙක් මේ සමනන්තරේ හැදුවා. මොකද වෙන්නේ? අනේ සමනන්තරේ හදපු කෙනා කරුණයක් කරගත්තා. දැන් එහෙම තියෙන්නේ. දැන් කාන්තාවක් ඉන්නේ. ඒ කාන්තාවට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම මේ කාන්තාව එළුවෙක්ගේ හිත සිඳලක් තියෙනවා. දැන් මේ කාන්තාවගේ අනියම් සම්බන්ධතාවය අහුවෙනවා පුරුෂයාට. දැන් මේ වෙලාවේ කාන්තාවට විපාක සැකසෙන්න ඕනේ මොකද්ද? හරියටම බෙල්ල කපා ගන්න. ඒකට අදාළ සමනන්තරේ සකස් වෙනවා. ඒ කාන්තාවට විපාකය ගෙවෙන්න පුරුෂයා විසින් කර්මයක් කරනවා. කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භව තත්ත්වෙන්. ආන්න හරි, විපාක කියන්නේ හේතුවක්, කර්ම කියන්නේ අන්තිමට හේතු තමයි. සමනන්තර හැදෙන හැදෙන ප්‍රමාණයට අනන්තර වහිනවා. අනන්තර ලක්ෂ ප්‍රකෝටි ගානක් තියෙනවා කරගත්තුව සංසාරයත් තිස්සේ. ඒ හස්බන්ම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අනන්ත අප්‍රමාණ සංසාරික කරගත්ත ඒවා තියෙනවා. අපරාපරිය විදියට කරගත්ත ඒවා තියෙනවා නම් ඒවා නිවන් දක්නා ජාති දක්වා බල තියෙනවා ඒවට. කොයි මොහොතේ බහිද කියලා කියන්න බෑ. දැන් ඔබ ඔබ කියනවා, දැන් හඳහනේ කියනවා වාහන අනතුරකින් ඔබ මැරෙන්න පුළුවන්. ප්‍රකට වෙලා දිවිච් එක හඳහනේ කිව්වා, හරියට හඳහම් බලන්න දන්න මහත්තෙක් කවුරු හරි. ඒක තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. එහෙනම් අම්මා කිව්වා, පුතේ උඹ නැව් කපිතාන් කෙනෙක් නෑ. එතන වාහන අනතුරු නෑනේ. මුහුදෙනි පාරේ නෑනේ. දැන් නැව් කපිතාන් කෙනෙක් වෙලා දැන් ඉන්නවා. දැන් මුහුදේ ඉන්නේ. දැන් පාරේදී පරිසම් දෙන්න තියෙන එකක්වත් පරිසම් දෙන්නේ නෑ. ඇයි? ඒකට අදාළ සමානන්තරේ නෑනේ දැන්. එහෙනම් ඒකට අදාළ අනන්තරයක්, ඒකට අදාළ සමානන්තරේ තියෙන්නේ මොකද්ද? මුහුදේදී පරිසම් දෙන්න දේවල් තිබුණා. අන්න ඒ වල බහින්න දැන් කාලේ හරි. එහෙනම් බලන්න හේතු. එහෙනම් මේ අනන්තර සමනන්තර ප්‍රත්‍යය තියෙන්නේ මොකද්ද? තනි කරමු. හේතුඵල. එහෙනම් දැන් කවුරු හරි කිව්වොත් එහෙම. මම දැන් ඉස්සර මහත්තයෙක් කියලා තිබ්බේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ කර්මඵල නෙමෙයි හේතුඵලයි කියලා. එහෙනම් කර්ම විපාක කියන්නේ මොනවද? හේතුඵලම තමයි. වෙන මොනවද? මේ මුළු ලෝකෙම සාස්ත්‍රුන් වහන්සේ පටිච්ච සමුප්පන්නව පැනෙව්වනේ. එහෙනම් ඉතින් ආයි ලෝකෙට ආයිත් නැති දෙයක්ද කර්මඵල කියලා කියන්නේ? ඒකත් ලෝකෙම තමයි. මේ දේවල් මනාකොට අවබෝධ කරගන්න. දැන් මේ දේශනා නැවත නැවත අහලා මේ ගැඹුරු කාරණානේ කියන්නේ. එහෙනම් නැවත නැවත අහලා මේක අරුණු කාරණා තේරුම් ගන්න. මේ ඉස්සරහට එන්න පිංගුදුනේ දැන් ගැඹුරු ධර්ම කාරණා කතා කරගෙන යනවා. පුළුවන් තරම් බණහන් එන පිරිස් ටිකක් අඩුම තරමේ දේශනා පහක් හයක්වත් කලින් ඒව අහන්න. අලුත්ම කෙනෙකුට සමහරට ගොඩක් අමාරුයි. මුල ඉඳලා අහන්න. ටික ටික එන්න. ටික ටික ඇවිදින්න කොහොම හරි. මේ කාර්යය කරගන්න. නිවන් මඟ පැහැදිලිව පේන්න තියෙන නිසා තමයි ඔබට කියන්නේ ඔබව මුලාවක දාන්න හදනවා නෙමෙයි. නිවන් දකින්න තියෙන දැන් බොරුවට තමයි ගොඩක් අය වැඩ කටයුතු. නිවන් දකින්න තියෙනවා නම් අතාරින්න බැරි මොකක්ද? ඈ නිවනට එහා ගිය වටිනකමක් තියෙන මේ ලෝකේ මොනවද තියෙන්නේ? පෘථග්ජනියොන්ට නම් මේක තේරෙන්නේ නැහැ. සෝතාපන්නයෙකුට කිව්වොත් එහෙම නිවන් දකින්නට වඩා උඹට මොනවද කරන්න තියෙන්නේ තව කියලා. වෙන එකක්වත් නැහැ. දරුවෙක්ගේ අරේමේ යුතුයකමක් තියෙන පුළුවන් ඉතින් පොඩි දරුවෝ දාලා අනාථ කරලා ඉන්න බෑනේ අම්මා කෙනෙකුට. තාත්තා කෙනෙකුට නම් ඒත් පුළුවන් වෙයි. කිරිබොන දරුවෙක් දාලා අම්මා කෙනෙකුට ඉන්න බෑනේ. දැන් ඒක වීර කාන්තාව කිව්වලු. මට කවුරු හරි කිව්වා මතක නැහැ කවුද කිව්වේ කියලා. එක දරුවෙක් ලැබෙන්නත් ඉන්නවලු. එක පොඩි දරුවෙකුත් ඉන්නවලු. තමන්ගේ ස්වාමි පුරුෂයාට කිව්වලු. ඔයා පැවිදි වෙන්නේ මේ යන පිරිසත් එක්ක ඔයා ගිහිල්ලා පැවිදි වෙන්නේ. මම කොහොම හරි දරුවෝ බලා ගන්න. මේ දරුවෝ ලොහු කරගෙන මාත් එන්නේ. අන්න කාන්තාව. ඔය ඉන්නේ විරිය මාතාව මේ ලෝකේ ඉන්නේ. විරිය මාතාව. අමාරු වෙයි. ඔය ලේසි වැඩක්ද කිව්වේ? අමාරු වෙයි. ඒ මිනිහා මැරුණොත් ජීවත් වෙන්නේ කොහොමද? ඒ විදිහට ජීවත් වෙයි. ඒකට ඕනේ වීරිය. අපිට දරුවෝ හැදුනා තමයි. අපිට දරුවෝ හැදුනා කියලා අපි දෙන්නගේම නිවන් නැති කරගන්න හොඳ නැහැ. ඔබ යන්න. මම කොහොම හරි ජීවත් මම අම්මා තාත්තල ඉන්නවනේ. මම කොහොම හරි ජීවත් වෙන්න මං කොහොම හරි මේ දරුවෝ ලොහු කරගෙන දරුවෝ ලොකු මහත් වෙච්ච ගම දසාවුරුදු පිරිච්ච ගම මේ දරුවෝ දෙන්නත් එක්කම මං එනවා. විරිය කාන්තාව. අඩුපාඩුවක් නෑ ඒ අයගෙන. ඒ අයත් ඉන්නවා. විරිය මාතාව විරිය තාත්තල ඉන්නව ඉන්නවා. ස්වාමි පුරිසවරු බිරිඳවරු ඉන්නවා. පිංගතනි මේ ගමන යන්නේ නිවන් දකින්න. ඒකයි මම කිව්වේ. විහාරස්ථානෙක විහාරාධිපතිකමක් ගන්න යනවා නෙමෙයි. එහෙම ගන්න යනවා නම් ඉතින් අක්කර දෙකේ විහාරස්ථානෙක විහාරාධිපතිකම ගන්න යන්න ඕනේ නැහැ නේ අක්කර 50ක් දාලා. හැබැයි මේ යන්නේ මොකද්ද? මේ යන්නේ නිවන් දකින්න. එහෙනම් නිවන් දකින්න යනවා නම් ඔබ මේ ලෝකේ රජ්ජුරුව වුණත් නිවන කියන එක ලොකුයි ඊට වඩා. මේ මහ දුකින් නිදහස් වෙන එක ලොකුයි ඊට වඩා. ඔන්න ඔතනට දෘෂ්ටිගත වෙන්න. වෙලා පුළුව හැකි උපරිමේ මේවා කියන්නේ වින්විතනි ඔබගේ හිතේ තිනවනම් තව අවුරුදු 5කින්. ඕක 4කට බහින්න නැත. තව අහගෙන යනකොට 2කට බහින්න නැත. අඳුම හරමේ ළමයින්ට කියන්නේ දැන් පුතේ. බැරිද පුතේ උඹලට පොඩ්ඩක් උඹලගේ වැඩ ටික දැන් කරගන්න. අපි යන්නද පුතේ? අඳුම හරමේ එතනට හරියෙන්න. හිත හදාගන්න. විශේෂයෙන් තරුණ පිරිස්. වගකීම් යුතුකම් එහෙම නැත්තම් විශේෂයෙන් දැන් මම කිව්වොත් එහෙම කසාද බඳින්න එපා පැවිදි යන්නලා කියලා. පට්ට ගහයි නේ. නේද? පතුරු ගහයි අපි වල්ල. මොනව කරන්නේද? ඉතින් කසිප්පු කාරයෙක්ගෙන් ප්‍රශංසාවක් ගන්න නම් මම මොකද්ද කියන්න ඕනේ? කසිප්පු සාරයි. කරේ කසිප්පු නිච්චයි කසිප්පු සුකයි. කසිප්පු සාරයි. කසිප්පු සුබයි. ඔක කිව්වා නම් මොකද වෙන්නේ? ඌ හොඳ සාදුනාදයක් තියෙන නේද? ඌ දිගටම බණත් අහයි. ඕකනේ තියෙන්නේ. ඉතින් මං කිව්වොත් එහෙම කසිප්පු අසාරයි. කසිප්පු අනිත්‍යයි, කසිප්පු දුකයි, කසිප්පු අසාරයි, කසිප්පු අසුබයි. කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඌ කුණු හරපෙන් මට බණී. ඉතින් මම මොනවද කරන්නේ ඒකට? ඉතින් මම සාස්ත්‍රුන් වහන්සේ කියපුවද කියන්න ඕනේ නැති ඒවද? ලෝක සත්‍යයට මේ කසාද බඳින එක සාරයි, ළමයි හදින එක සාරයි තමයි මම කියන්නේ නිවන් දකින්න අය. සාතුරුන් වහන්සේ මොන සූත්‍රයේද කියලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලා ළමයි හදන්නේ කියලා? මොන සූත්‍රයේද කියලා තියෙන්නේ? කියලා නෑ නේද? එහෙනම් මම මේ බණ කියන්නේ කාටද? මම බණ කියන්නේ නිවන් දකින්න අයට. මේ මහත්තුරු දාන කොටම දාලා තියෙනවා ගැඹුරු ධර්ම කාරණා නිවන් දැකීම සඳහා පමණි. එහෙනම් ඇයි මේ මිනිස්සු ඔක කිය බලන්නේ අහන්නේ? දැන් අන්තර්ජාලයේ නරකේව නැද්ද? වැඩි හිටියන්ට පමණයි ඒවත් තියෙන. අධ්‍යාපනික ඒවත් තියෙන. වෛද්‍ය ඒවත් තියෙන. පාරිසරික ඒවත් තියෙන. එහෙනම් පාරිසරික ඒව බලන්න ඕනේ කෙනා මොකද්ද කරන්න ඕනේ? පාරිසරික ඒව ගහලා බැලුවාම ඉවරයිනේ. එහෙනම් මේ වහන්න ඕනේ කවුද? නිවන් දකින්න ඕන. කාට හරි නිවන් දකින්න ඕන. ළමයි හදලා ඉඳලා හරියන්නේ නැහනේ. අන්න ඒකයි මං කියන්නේ. නිවන් දකින්න ඕන නම් ළමයි හදන එක පැත්තක දාලා නිවන් දැකපල්ලා. නිවන් දකින්න ඕන නම් කසාද බඳින එක පැත්තක දාලා නිවන් දැකපල්ලා. නැතු මේ ලෝකෙට ළමයි හදන ඉපදිච්ච කෙනෙකුට අපි කියන්නේ නිවන් දකින්න එන්නේ කියලා. අපි කියන්නේ මේ ලෝකෙ නිවන් දකින්න ඉපදිච්ච කෙනෙක් ඉන්නවා. ළමයි හදාද වාත වෙන්න එපා. මොකද කරන්න තියෙන්නේ? වහවහ නිවන් දකින්න. ඒ වැඩ මෙහෙල කරගන්න. ඒක නිසා අපිත් එක්ක ඒවට උරණ වෙන්න ඕනේ. ඔවගේ මිනිස්සු ඇස් දෙකට එහෙම ගියොත් එහෙම ඇස් දෙක කුඩු කරලා එන්නේ. ඇයි? මං ගන්න කිසි නිකිලෝ එකක් විතරයි. මූ මේ දාලා තියෙන බඩු තොගි මගේ අම්බෝ කියලා ඔක්කොටම ගහලා දායි. සුපර් මාකට් එකක් කියන්නේ මොකද්ද? බඩු ඕනේ තරම් තියෙනවා ඔබට ඕනේ තරම් ඔබ ඉන්න. මේ බණ කියන්නේ නිවන් දකින්න අය. බැරි වෙලා හරි පුතක් යන්නේ මේක ඇහුවොත් එහෙම මොකද්ද කරන්න තියෙන්නේ? වහලා දාන්න. දැන් කෙනෙක් ඉනෝ කොහොම හොඳම විදියට ළමයි හදන්නේ කෙසේද? ඕක ගහන්න ඕන කියන්නේ ධර්මයේ ඔබයි ගහලා හරියන්නේ නැහැ. ඒකට ඔය පෞල් සල්සුම් මධ්‍යස්ථාන වලින් මොනව හරි දාප එකක් තිනා නම් ඒක ඕනේ දාන්න. ජාතිය වර්ධනය කරගන්නේ කෙසේද? එහෙනම් මොකද්ද ගහන්නේ? ධර්මයේ ඔබයි ගහලා හරියන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නේ කෙසේද? ධර්මයේ ඔබයි ගහලා හරියන්නේ නැහැ. නිවන් දකින්නේ කෙසේද? ආන්න ගහන ධර්මයේ ඔබයි ඩොට් ORG. අන්න එතන තියෙන එක. එතකොට ගැටීමක් නැහැ නේ. ඉතින් එහෙම කරගත්තා නම් හරි. ඒක නිසා පිංගුතුනි, ඉතින් මම කියන්න ඕනේ දේ කියනවා. මොකද නිවන් දකින්න අය තමයි මගේ අරමුණ. මටත් නිවන් දැකගෙන නිවන් දකින්න අයට පිහිටක් වෙන එක තමයි මගේ අරමුණ. ඒක නිසා අනිත් අය අපි කෙරේ අනුකම්පා කරලා අහන්න නැතුව ඉන්න. යන්තම් ඇහෙනකොට අනිච්ච කියලා එහෙම ඇහුණා නම් එහෙම බහලා දාන්න ටක් ගාලා එක අරමුණෙන්ම ඉවරයින. අර අර අර භූතයා දැක්කම ඇහවහ ගත්තේ. ඊට පස්සේ අග්ගාල සින්දුවක් දාන්න ඔන්න. එතකොට මොකද වෙන්නේ? අර අරමුණ වෙනස් වෙලා වෙන අරමුණක් ඇවිල්ලා ඒකට අනුව dance කරලා අර කමතක් කරලා දැන් බෑ. මොකද වින්ගොදරි මම මේ ලෝකෙට ආවේ මේ ලෝකෙ ඉන්න සියලුම සත්වයෝ නිවන් දක්වන්න නෙමෙයි. මාත් එක්ක යම්කිසි පිරිසක් පාරමිතා පුරාගෙන ආවා නම් මේ උත්තරම දේ මේ අවස්ථාවේදී ලබා ගන්නවා කියලා ආන් ඒ පිරිසට මේ සතු උදා කරලා දෙන්න. මගේ සාස්ත්‍රුන් වහන්සේට කරන්න බැරි වෙච්ච ඒවා මට කරන්න පුළුවන් කියලා හිතනවාද? සාස්ත්‍රුන් වහන්සේ කියන මහා රූක්ෂේ යට හැදිච්ච පුංචිම පුංචි පැලෑටියක් විතරයි මම. එච්චරයි. එතන මේ මේ වෙන කිසි දෙයක් නැහැ. ඒක නිසා ඔය මේ හැමෝම බය වෙන්නේ එහෙම දෙයක් නැහැ. ලෝකෙින් ඔක්කොම නිවන් දක්වයි කියලා එහෙම බය වෙන දෙයක් නැහැ. මේ නිවන් දකින්න හැබැයි පේන මානේ කවුරු හරි ඉන්නවා නම් අවශ්‍ය කෙනෙක් ඉන්නවා. මම ඔබට එදත් කිව්වේ අදත් කියන්නේ හෙටත් කියන්නේ මෙන්න මේකයි. යම් කිසි උත්තමෙක් පාරමිතා පුරාගෙන නිවන් දකින්න ඇවිදilla ඉන්නවා නම් ආන් ඒ උතුමට මේ සද්ධර්මයේ මුණ නොගැසි ඒ උතුමා මිය ගියොත් අපි ශාස්ත්‍රුන් වහන්සේට කරන මහා නිගාවක්. අපි අපේ යුතුයකම පැහැර හැරියා වෙනවා. අනිත් කාලෙට ඕනේ දෙයක් ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. වීරිය වඩ. මේ බණ කියන්නේ ඔබට නිවන් දකින්න. ඒක නිසා වීරිය වඩලා මේ කටයුතු කරගන්න. ඔබ වෙනුවෙන් අපි මේ කටයුතු කරන්න උත්සාහ කරනවා. ඔබ ඇවිදින්න මේ කටයුතු කරගන්න. කල් දාගන්න නැතු. ඉක්මන් කරන්න. අවුරුදු 5-4කට බස්ස ගන්නකො. ඊට පස්සේ 3කට බස්ස ගන්නකො, 2කට බස්ස ගන්නකො. හොම හොම ගිහිල්ලා ඉතින් එනවා. මේ අපි ඉන්නවා සමහර උත්තම උත්තමාවි. අවුරුදු 2 3ක් කල් දාලා ඉවර වෙලා අදිස්ථාන කළා නෑ මං එනවා කියලා හිතාගෙන ඒක අඩිය තියනයි ඉන්නවා. තව තවත් එනවා ඉස්සරහට යන්නේ. හැබැයි අපි කියලා දිනා නේද දවසක්. ජූනි පළවෙනිදාට කලින් පුළුවන් තරම් දැනුම් දෙන්න අපිට මේ පැවිදි වෙන පිරිස. මොකද හේතුව ඒ අයට අදාළ ආරාම විහාර කරවන්න අපිට ටාගට් එකක් තියෙන්නේ. ඒක නිසා. නැතුව මේ කඩීමක් එහෙම දානවා නෙමෙයි. ඊට පස්සේ හරි කවුරු හරි මේ කැමැත්ත පළ කළොත් අපිට කුටියක් දීමට බැරි වුණොත් එහෙම කුටි හැදෙනකම් පොඩ්ඩක් අනගාരികව ඉන්න වෙනවා. අනගාരികයිට පහසුකම් සලසනවා. කුටි හැදෙනකම් අනගාരികව ඉන්න වෙනවා. කොහොමත් පින්වතුනි ඉතින් 3 මාසයක් විතර මේ පළවෙනි පිරිස් පැවිදි වුණාට පස්සේ ඊළඟට එන පිරිස් සඳහා 3 මාසයක් විතර අනගාരികව සිටීමේ අවශ්‍යතාවයක්. ඒ කියන්නේ ප්‍රොබේෂන් පීරියඩ් එකක් වගේ එකක්. අපි පණවනවා. ඒ පණවන්නේ ප්‍රධාන හේතුවක් තමයි මේ ඔබ මේ අන්‍යාගමිකෙන් පැවිදි වෙනවා කියලා එහෙම හින්දා නෙමෙයි. ප්‍රධානම හේතුව තමයි ඔබ උදෙසා කුටි ආරෙහි මේ පිළිල කරගන්න යම් කිසි කාලයක් ඕන. එතකල් ඔය ජීවිතේ තියන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද පින්වදිනේ මෙතන පැවිදි වෙන්න එන්නේ මුලාවට අහු වෙලා නෙමෙයි. මෙතන පැවිදි වෙන්න එන්නේ නිවන් දකින්න ධර්මයේ තේරිලා. ධර්මයේ තේරිච්ච අය තමයි මේ මේ ස්ථාන වලට එන්නේ. අනේ පැවිද්ද කියලේ කොච්චර මනරම්ද පාත්‍රයක් අරගෙන යන්නේ ඒක කොච්චර ෂෝද්ද. එහෙම කියන අය නම් ඇවිල්ලා වැඩක් නැහැ නේ. ලේ මාස අටනහර වියලී ගියත් මේ කටයුත්ත කරගෙන මිසක් මම මේකෙන් ආයෙ එළියට බහින්නේ නැහැ කියන තැන ඉඳගෙන තමයි ඒ අය කටිතු. ඔතනට එන අය. ඒක නිසා ඔතනට එහෙම අය එන්නේ නැහැ. එක වේලයිනේ වළඳන්නේ. ඉතින් එතකොට වීරවන්තය විතරයි එන්නේ. දෙවේලක් වළඳන්න තියෙනවා. පස්සයයට විතර. හැබැයි කවුරුත් අහංචිම දාන්නේ නැහැ. උඹ කන්නේපා කියලා. ඒක තමන්ගේ වීරය. දෙවේලක් තියෙනවා. පොඩි අය එහෙම ඉන්න නිසා. පොඩි අය ගොඩක් අසනීපයක් එහෙම තියන අය හිටියොත්. හැබැයි ඒව මේ පින්වතුන්ට කියලා එහෙම ගෙන්න ගන්න නැහැ. ඇයි එච්චරට ණය කරන්න හොඳ නැහැ නේ? බඩගින්නට තමයි දෙන්නේ. දැන් බඩගින්නට කන්න පුළුවන් ඒවා කියන්නේ? බඩගින්නටනේ. ඔව්. බඩගින්නට දැන් බඩගින්නට කන ලුණු ඕනේද? දැන් එකෙන් කියන්නේ ලුණු දාන්න නැතුව දෙනවා කියලා එහෙම නෙමෙයි, බය වෙන්න දෙයක් නැහැ එන පිරිස. නමුත් මේකේ ගන්න තියෙන දේ මොකක්ද? බඩගින්නට කනකොට ලුණු ඕනේද? ඇඹුල් ඕනේද? බත් ටිකක් විතරකුත් කන්න බැරිද? පුළුවන්. බඩගින්නට නිකන්. බඩගින්න කොහෙද තියෙන්නේ? බඩේ. බඩගින්න තියෙන්නේ හිතේ නෙමෙයිනේ. බඩගින්න තියෙන්නේ බඩේ. බඩටයි ගිනි ඇවිල්ලා තියෙන්නේ හිතට නෙමෙයි. එහෙනම් බඩට මොනව හරි දාගන්න ඕනේ. අන්න ඒකට උදේට හොඳ හොඳ ಗುಣදායි කෑම දිනන මිනිස්සු කකමැති. ඒ ಗುಣදායි කෑමක් උදේට ඒ අයට හදන. මේ මහ වෙලාවක් යන්නේ. විනාඩි කාලක් යනකොට ඒක හැදිලා. දවල් දාන වෙනකන් බඩගින්න නිවා ගන්න. හොඳ ශරීරයේ යකඩ හිම අවශ්‍යයිනේ. මේ යට જાති අරහිමේ තියෙන්නේ නේද? ඒ වගේ දෙයක් වළඳ ගන්න පුළුවන්. මේ හැම අවස්ථාවක් උදා කරගත්ත හැකි අවශ්‍ය නැහැ. හැබැයි බොහෝ පිරිස එතන ඉන්නේ ඒ දූතාංගය සමාදන්. බොහෝ පිරිස. අනිත් අයට අර විදිහට කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. පින්වතුනි ධර්මය අවබෝධ කරගන්න. මේ කෑම කියන්නේ තුට්ටු දෙකේ වැඩ. මේක ඔබට ඉස්සරහට තේරේ. ඉස්සරහට තේරේ. දෙන්න ඕන එකක් කාලා වෙන්නත්. එච්චරයි. මේ කෑම කියන්නේ කෑමක්. මේක අවබෝධ කරන්න. මේක අවබෝධ කරනකොට ওই මහ ලොකු හරයක් නැහැ ඕකේ. සිහියෙන් කනකොට ওই රස ගැනවත් හිතෙන්නේ නැහැ. ඊට වඩා දෙයක් තියෙනවද මෙනෙහි කරන්නේ? තුට්ටු දෙකේ රස දැනෙන එක මොකද්ද? හිතට. නිවන් දකින්න යන කෙනාට පින්වදිනේ වෙඩිපාර මොකද්ද? රහතන් වහන්සේ නමකට වෙඩි තියන්න කියන්නේ. කෑ ගහගෙන දුවයිද? එහෙම ඒවා වෙන්නේ නැහැ. මේකේ මහා මේ වීරයන්ගේ අතේ තියෙන වැඩ. වීරයවන්තින්ට විතරයි මේක කරන්න පුළුවන්. පාත්‍රුන් වහන්සේගේ චීවරයේ අයිති වීරයවන්තයන්. වෙන කාටවත් මේ ජීවරයේ අයිති නැහැ. මහා වීරවන්තයන්ටයි අයිති නිවන් දකින්නේ. ඉතින් ඒ උත්තම වීරයෙක් වෙන්න. අද රැදි නේද එන? විජයසෙන් කරුණු දිනවද කියන්නේ? හොඳයි පින්වතුනි එහෙමනම්. දීර්ඝ වේලාවක් සද්ධර්මයේ දේශනා කිරීමෙන් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් සාත්‍රුන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පැවැත්වීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් කරගත්තා වූ අනන්ත අප්‍රමාණ කුතර සම්බාර ධර්මයන් ධර්මිය සිහිපත් කරගෙන ඒ පිනට පෝෂණය පිනෙන් පෝෂණය වන්නා වූ පිනට සතුට වන්නා වූ ඒ උත්තම පිරිස සිහිපත් කරලා එයාට පින් අනුමෝදන් කිරීමට සූදානම් වෙන්න. පළමු කොටම පින්වතුනි සිහිපත් කරගන්න සාස්ත්‍රුන් වහන්සේ විසින් ආදාරන්ට ඉදිරි ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත් සද්ධර්මයේ ලෝකවාසීන් උදෙසා පතල මහා කරුණාවෙන් දේශනා කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි ඒ අයගේ වටේ ඉඳගෙන ඒ සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්න අතීත දීලා අපකලා කටයුතු කරන්නා වූ ඒ සීලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුතල සම්බාර ධර්මයේ ඒ ආවිෂේ විහිදුවල පතුරුල් හරින් මේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමයේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භවය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදිනේ මොහොතකට සිහිපත් කරගන්න එදා මාතලේ අලුලින් විහාරයේදී මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළාට පස්සේ ත්‍රිපිටකයේ පණමෙන් ආරක්ෂා කරගෙන ඒක අරගන්න කටයුතු කළා වූ ඒ සීලම පිරිසව සිහිපත් කරගන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස තමන්ගේ පණ දෙවනු කොටගෙන ත්‍රිපිටකයේ ආරක්ෂා කර ගැනීමේ කටයුතු වල සිද්ධ වුණා. සාස්ත්‍රුන් වහන්සේගේ සමයේ ඉඳලා මේ ත්‍රිපිටකය සූත්‍ර 84000ක් නිමිච්ච ධර්මස්කන්ධයේ මුඛ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආපු ක්‍රමවේදයේ උදෙසා ඒ අප කැප වේලා කටයුතු කළා වූ ඒ උත්තම පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ උත්තමයේ උදෙසා විහිදුවල පතුරුල් හරින් මේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමයේ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයාට පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිං උදින මොහොතකට සිහිපත් කරගෙන දස දහසක් ලෝක ධාතු වෙඳලා මේ ස්ථානෙට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම ඔබගේ ඉෂ්ඨකාමී දේව දේවතාවන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිස් තිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විසේ විහිදුර පතුරු හරි නේපින් විහිදී පැතිර යාමෙන් ඒ දෙවියන්ගේ දේවානු භාවේ වැඩි වේවා. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිස චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා. ඔවුන් බලාපොරොත්තු වන්නා වූ බෝධිගයෙන් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තරගත වන හිත සීරුම ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරයා ඥාති හිත මිත්‍රාදී සිළු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම මේ අත්බැවි විතරක් නෙමෙයි මේට කල්ප 90ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරයා ඥාති හිත මිත්‍රාදීන් වෙච්ච සීරු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීරම් පුණ්‍ය සම්පාර ධර්මය උතන සම්බාධ ධර්මයේ අය විශේෂ විහිදුල පතුල හරි නේපින් විහිදී පැතිරී යාමෙන් නේ අය අපිට අභව ස්ථානයේ කිනෝ නංගෙන් අත මිදේවා අජරාමර සංකේතලි වෙනින් සන සීම ලබත්වා කියලා සාදු කියලා එයටත් තින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 90ක් ඇතුළත තමන් විසින් අවැඩ අසාදානට ලක් කළා තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිලා අද ඔබව මරනවා කපනවා කොටනවා කියාගෙන ඔබව විනාශ කරනවා කියාගෙන මනුස්ස වේසෙන් හෝ අමනුස්ස වේසෙන් හෝ සත්ව වේසයෙන් හෝ කවහරි කෙනෙක් පැමිණලා ඉන්නවා නම් ඔබ විසින් රැස් කරගත් ආසීන කු සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එයයි විශේෂ විහිදුවල පතුරුලරේ නේපින් විහිදී පැත්‍රියාමින් එයයි අභව්‍ය ස්ථානින් අත මිදේවා අජරාමර සංඛ්‍යාදෙන වෙනින් තන සීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්විතින මොහතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නව පිරිස් විශේෂයෙන්ම අපි මේ සද්ධර්ම ප්‍රචාරයේ කරගෙන යන්නා වැඩ පිළිවෙලට අප කැප වෙලා කටයුතු කරන්නා වූ ඒ පිරිස් විශේෂයෙන්ම පිංගුතුනි තමන් විසින් හරි අඹ කරගත ධනය කොටසක් ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයේ උන්නති උදෙසා ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන උත්තම පිරිසගේ නිර්වාණ ශාන්ති උදෙසා අප කැප වෙලා කටයුතු කරන්නා වූ ඒ පිරිස් සිහිපත් කරගන්න. ඒ වගේම පිංගුතුනි ඒ සීඩී ආදී වශයෙන් ඒ දේවල් උපයෝගී කරගෙන ධර්මයේ ප්‍රචාරය කරන්නාව පිරිස් ඒ වගේම පෙන් රේජුව පූජාවන් සඳහා ඒ වගේම ත්‍රිපිටක පූජාවන් සඳහා ආරාම පූජාවන් සඳහා විවිධාකාරයෙන් තමන් විසින් හරි හම්බ කරගත් ධනෙ ඒ ආකාරයෙන් ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය උදෙසා පූජා කරන්නාව ඒ සීලුම් පිරිස් සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු දුවාදරුවෝ ඥාතිවරු ඒ ඥාති හිත මිත්‍රාදීන් ඒ සීල දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම තමන් එකට රැකී ආරක්ෂා කරන්නා වූ පිරිස් ස්වාමි දරුවන් ස්වාමි දිනියන් ඔය සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය ආ විශේෂ විහිදුල පතුරුල හරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ ආයට යම් කිසි ගහපල උපද්‍රව දෝසාන්දකාර දිනවනම් ඒ සීල දෝසාන්දකාරයන් ගසා දූරින් බූත වේවා. යක්ෂ පෙත පිසාජ මලගවල කුම්බාඩ ආදී වද විනියව දෝසාන්දකාර තිනවනම් ඒ සියලු දෝසාන්දය කරංගසා දූරින් බුඳ වේවා. ඒ වගේම අස්වා කටවහවල් දෙවල් සංඝ සංඛා දෝසාන්දය කර තිරණන් ඒ සියලු දෝසාන්දය කරංගසා දූරින් බුත වේවා. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නিত্য මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් තින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිඟුතුනි විශේෂයෙන් සිහිපත් කරන දෝ මේ ස්ථානට ඇවිදින සද්ධර්ම ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සංසර්පණය වුණා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගී කරගෙන ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේදී මාර්ගඵල අවබෝධ කරන්නේ. ඒ වෙනනම් ඒ ආහාර පාන සකස් මෙලා එයත් අතීතයේ ඉඳලා වැවමනු සකස් කළ ඇලවේලි සකස් කළ කුමුරු වපුරල ගොයන් කපල පාගල ආහාරයක් වශයෙන් ඔබ අතර පත් වෙනකන් අප කැප වෙලා කටයුතු කළා වූ ඒ සීලු සිපිරිසිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විශේෂ විහිදුල පතුල හරින්න ඒ පින් විහිදී පැතිරී යාමෙන් ඒ ඇතම් කිසි අභව ස්ථානයේ හිරුණෙන් ඉන් අසමි දේවා අජරාමන සංඛ්‍යාත දෙවෙනින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදක් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ විතර සද්ධර්ම ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මෙතිමදුරංගෙන් ආරක්ෂා වෙලා සද්ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමිය ගොඩනැගීම නිසා. එනම් මේ ස්ථාන භූමියල මුල් පදිංචි කරුවා ඇතුළු මේ ස්ථාන භූමිය ගොඩනැගීමේලා ගඩොලක් ගන්න මේ ස්ථාන වල බඳල කළ සකස් කළ වූ සීලම් පිළි සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විශේෂ විසුල පතුල හරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ ඇත යම් කිසි අභව විත්තානේ කිනවනෙන් ඉන් අත මේ දේවා අජරාමන සංකේතයෙන් විනින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න බොහෝ දුර බැහැර ඉඳලා මේ ස්ථානවල ආපු දවි ඇති එහෙනම් මම් මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙනවා මේ නිසා පහසුවෙන් මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැති. ඒ වගේම පින්වතුනි මේ ආලෝක ධාරා මත ඉඳගෙන සද්ධර්මයේ අපි ශ්‍රවණය කරනවා. ඒ වගේම මේ සද්ධර්මයේ සජීවීව ලෝකින්න ඕනම කෙනෙකුට ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ සද්ධර්මයේ පටිගත වෙලා නැවත නැවතත් ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සීල කටයුතු උදා වෙලා තියෙන විද්‍යාක්ෂමතෙන් සම්මත පිරිසක් සහ එයාගේ අන්තේවාසික පිරිසක් විසින් මේ ලෝකෙට දායාද කරපු දේවල් නිසා එමනම් ඒ දේවල් උපයෝගී කරගෙන නිවන් දකින්න උත්සාහ කරන ඔබ විහිදස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ යයි විශේෂ විහිදුල පතුල හරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ ඇත යම් කිසි අභව ස්ථානයේ හින්නවනම් ඒ අත මිදේවා අධිරාමන සංකේත විනින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පැවැත්ව දානමාන ආදී කුසල ක්‍රියාවන් හිත කරගත්ත ඒ කරගත් අවු අනන්ත ප්‍රමාණ කුසල සම්බාර ධර්මයන්ගේ බලමහිමෙන් ඔබ සියලු දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ ආත්මවිය තුලදීම නিত্য මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.